හොඳයි, හැම දිනාටම සුබ දැස්සනක් වේවා. ගරුතර ස්වාමීන් වහන්සේලගෙන අවසරයි. ආචාර මණ්ඩලි ගුරු භවතුනි, මේ උදෑසන මේ ස්වාමීන් වහන්සේලාමට යම්කිසි දේශනාවක් කිරීමට ලැබීම ගැන මා මුලින්ම සතුටටපත් වෙනවා. ඉතින් අද අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ බුදුදහමේන වැදගත්ම කරුණු රාශියක් ඒක රාශිය කළා. බුදුදහම කියන්නේ මොකක්ද කියන එක ගැන සමස්ත හැඟීමක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒකෙදි විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ බුදුදහම වෙනත් ආගම් වලින් වෙනස් වෙන සුවිශේෂී කාරණා ටික ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දැනට අපේ බුදුදහම කියලා කුමක් හෝ දෙයක් හඳුනාගෙන තියෙනවා නම් ඊට වඩා වැඩි දෙයක් බුදුදහමේ තියෙනවාද කියලා ගැඹුරට අපි යන්න උත්සාහ කරනවා. ඉතින් මේ කාල පරිච්ඡේදය තුළ මේ ස්වාමින් වහන්සේලා අවධානයෙන් හිටියොත් යම් කිසි දෙයක් උකහා ගන්න ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඊට කලින් මා වචන ස්වල්පයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ භික්ෂු ජීවිතය ගැන. ඉතින් ස්වාමින් වහන්සේලා හැටියට ඔබ වහන්සේලා හැම දිනෙකම ජීවිත හුඟක් වටිනවා. රටක රජ කෙනෙකුටත් වඩා සිවුරක් දරාගෙන ඉන්න ඔබ වහන්සේලා හැම කෙනෙකුම වටිනවා. මහලොකු අධ්‍යාපනයක් නැති වුණත්, උපාධි නැති වුණත් සිවුර දරාගෙන ඉන්න ස්වාමින් වහන්සේ කෙනෙක් ලෝකයට හුඟක් වටිනවා. ඒ අභිමානීය, ඒ ගෞරවය අපි කිසි විටකත් අමතක කරන්න හොඳ නැහැ. මිනිස් උත්සාහ කරනවා නොයෙක් විදි ආකාරයෙන් අපව සමහර විදියට විවිධ ක්‍රම වලින් අපි ඔය අයගේ ග්‍රහණයට හසු කරගෙන ඒ අය ඉස්මතු වෙන උත්සාහ කරනවා. ඒ විතරක් නෙවෙයි, අපේ ගමන් මඟ වෙනස් කරන්න නොයෙක් දෙනා නොයෙක් විදි උපක්‍රම යොදනවා. අපට කීර්ති ප්‍රශංසා දීලා, ඇතැම් විට අපිට අපි කැමති බඩමුට්ටු දීලා අපේ ගමන මඟ වෙනස් කරන්න එයා උත්සාහ කරනවා. අන්න එතෙන්දී අපි හුඟක් සැලකිලිමත් වෙන්නට ඕන. ඒ නිසා ඒ භික්ෂුව ආකල්පත් අපි දිනෙන් දින වැඩි කරන ගමන් අපි අධ්‍යයන ක්ෂේත්‍රයේ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුවිශාල ගමන් මඟක් අපි යන්නට ඕන. ඒකට හේතුව තමයි අපි බොහෝ විට හිතන්නේ භික්ෂුන් වහන්සේලා හැටියට අපි හුඟක් දන්නවා කියලා. හුඟක් දන්නවා තමයිනේ. ඒක හරියි. නමුත් අපි උපතින්ම සහ ජීවිතයේ මුල් කාලේ උපහාගෙන තියෙන දේට වඩා වැඩි වේගයකින් උපත්ින් බෞද්ධයන් නොවන අය බුදුදහම ගැන අධ්‍යයනය කරනවා. අධ්‍යයනය කරන විතරක් නෙවෙයි, එය ප්‍රායෝගිකව පුහුණු කරනවා. විශේෂයෙන් වර්තමානයේ අභිධර්ම ඉගෙන ගන්නවා, භාවනා ක්‍රම වඩනවා, සුවිශේෂී විදියට මේ ආධ්‍යාත්මික ගමන් මගේ එය ඉදිරියට යන උත්සාහ කරනවා. ඇතැමිට උපතින් අබෞද්ධයන්. ඒ නිසා ටික කලක් යනකොට ඇතැමිට ස්වාමීන් වහන්සේලා හැටියට අපටත් වඩා ඉදිරියට යන උපතින් අබෞද්ධ ගිහියන් ඉන්නවා. මෙන්න මේ අය අභියස අපි කොහොමද අභිමානවත්ව ඉදිරියේ පෙනී සිටින කියන කාරණේ අපට වර්තමානයේ තියෙන ලොකු අභියෝගයක්. සිංහල භාෂාවෙන් විතරක් නෙවෙයි, ලංකාවේ ඉන්නවනම් ඉංග්‍රීසි දෙමළ වැනි භාෂා පිළිබඳවත් අපි ප්‍රවීණ වෙන්නට ඕන. සමහර කෙනෙක් හිතන්නේ ඉංග්‍රීසි හොඳට පුළුවන් නම් ලෝකේ හැම දෙයක්ම කරන්න පුළුවන් කියලා. නමුත් වර්තමානයේ ඉංග්‍රීසි විතරකුත් මදි වෙලා තියෙනවා. ලෝකේ ප්‍රධාන භාෂා තියෙනවා ඉංග්‍රීසි වලට අමතරව. උදාහරණයක් ඇටිට මෑන්ඩරින්, ස්පාඤ්ඤ භාෂාව, හින්දි, අරාබි, ප්‍රංශ, ජර්මන් විතරක් නෙවෙයි, ඒ වගේ වාචික භාෂා විතරක් නෙවෙයි, සයින් ලැන්ග්වේජ් එකත් දැන් බොහෝ දෙනෙක් ඉගෙන ගන්නවා. අපි සංඥා භාෂා කියලා කියන්නේ ගොළු අය කතා කරන භාෂා. ඒ භාෂාවත් වර්තමානයේ අවශ්‍යතාවයක් බවට පත් වෙලා තියෙනවා. එවැනි ලෝකෙක තමයි අපි මේ ඉන්නේ. ඒ නිසා අපට බොහෝ වංශවලින් අපේ කුසලතා, අපේ හැකියා දිනු කරගන්න අවශ්‍ය වෙනවා. ඒ කෙසේ වෙතත් භික්ෂුන් වහන්සේලා හැටියට අපට සුවිශේෂී කාර්යභාරයක් තියෙනවා බුදුදහම ගැන ඉතාම නිවැරදි පුළුල් දැක්මක් ඇති කරගන්න. අන්න ඒ දැක්ම ඇති කර ගැනීම එකාතකින් අපේ වෘත්තීය ජීවිතයට ඉතාම අවශ්‍ය කරන දෙයක්. සාමාන්‍යයෙන් පන්තියකදී ළමයිට උගන්වන්න විතරක් නෙවෙයි, සමහර තැන්වලදී අපි දේශනයක් කරනකොට ශ්‍රාවකයන් අහගෙන ඉන්න අය අපේ ප්‍රශ්න කරන යම් යම් දේවල් ගැන. ඉස්සර නම් ස්වාමීන් වහන්සේ කෙනෙක් දේශනයක් කරනකොට එහෙමයි හාමුදුරනේ කියලා එහෙමම පිළිගන්නවා. දැන් එහෙම නෙවෙයි, එහෙම නෙවෙයි හාමුදුරනේ කියලා කියනවා. ඒ අය ඇතැම් විට ඊට වඩා සමහර කාරණා අධ්‍යයනය කරලා තියෙනවා. අන්න එතෙන්දී අපට දෙවරක් හිතන්න වෙනවා. ඒ තරක් නෙවෙයි, හැම දේශනයක්ම අවසානයේ සාමාන්‍යයෙන් පිටරටකදී බණක් කියලා අවසානයේදී ඒ හාමුදුරුවම කියනවා ප්‍රශ්න අහන්න කියලා. ප්‍රශ්න අහන්න ඒ දේශනේ වෙනම කාලයක් තියෙනවා. ප්‍රශ්නෙ මගේ හැරලා යන්න බෑ, මට කාලය නැහැ කියලා එහෙම කලින් යන්නත් බෑ. ඒවටත් මුහුණ දෙන්න වෙනවා. වර්තමානයේ ලංකාවෙත් අපිට ඒ තත්ත්වය උදා වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අපිට සාමාන්‍ය පාසලක උගන්වන විතරක් නෙවෙයි, වර්තමානයේ විශාල අවකාශයක් ඉඩසක් තියෙන ලංකාවේ බිහි වෙන ජාත්‍යන්තර පාසල් වලට බණ කියන්නේ. මේක අපි බොහෝ දෙනෙක් හිතලවත් නැහැ. අපට යන්න පැතුමක් තියෙනවා, දෙමළෙන් බණ කියන වෙල තියෙනවා, ලයිසියම් වැනි පාසල් වල ඉංග්‍රීසි මාධ්‍යම උගන්වන වෙල තියෙනවා. සාමාන්‍ය පාසල් විතරක් නෙවෙයි, ඒ ජාත්‍යන්තර පාසල් වල සමහර පාසල් තියෙනවා දහම් පාසලකුත් තියෙනවා. දැන් ලයිසියම් එකේ දහම් පාසලක් තියෙනවා, දහම් පාසලේ උගන්වනවා. ඒ වගේ වැඩසටහනකට අපට යන්න වෙනවා. මේ වගේ ලොකු හිඩසක් අපට තියෙනවා. නමුත් අපි හැම දිනාටම මේ හැකියාව තියෙනවා කරන්න. බැහැයි කියලා හිතන්නේ අපි හැකියාව දිනු කරගත්තොත් අපට බොහෝ අංශවලින් ඉදිරියට යන්න පුළුවන්. ඒකට හේතුව තමයි ස්වාමීන් වහන්සේලා හැටියට අපට ලොකු ගමන් මගක් තියෙනවා, අපට විවේකයක් තියෙනවා, හොඳ ආදර්ශ තියෙනවා අපේ ඉදිරියේ. ඒව සියල්ලක්ම උකහාගෙන අපට හුවා අංශවලින් ඉදිරියට යන්න පුළුවන්. සාමාන්‍ය විද්‍යාපීඨ ශිෂ්‍යෙක් වශයෙන් ඔබ ඇතුළත් වෙනකොටම ඔබ රාජ්‍ය සේවයට පිවිසෙච්ච කෙනෙක් විදිහට සැලකන්නේ. අනිත් විශ්වවිද්‍යාලයකට ගියත් ඒ තත්ත්වයක් නෑ. ඒ විතරක් නෙවෙයි, විද්‍යාපීඨයකට ඇතුළත් වෙන කෙනෙකුට බොහෝ අංශවලින් ඉදිරියට යන්න පුළුවන්. සමහර විට මේ ස්වාමීන් වහන්සේට හිතෙයි අපි ගුරුවරයෙක් වශයෙන් පත්වීම ලැබලා ගුරුවරයෙක් වශයෙන් විශ්‍රාම යන්න කියලා. නමුත් එහෙම නෙවෙයි. අපිට බාහිර උපාධියක් කළා, පඬිතු උපාධිය කරලා, පශ්චාත් උපාධි කළා, නැවත අධ්‍යාපන ඩිප්ලෝමා කළා, අධ්‍යාපන පති උපාධිය කළා, අධ්‍යාපන දර්ශන පති කළා, බොහෝ වංශලින් ඉදිරියට යන්න පුළුවන්. අපි දන්නවා අපේ චන්ද්‍රසිරි මහත්මිය වෙන දන්නවා, එතුමා විද්‍යාපීඨ ශිෂ්‍යෙක් හැටියට මේ ක්ෂේත්‍රයට ආපු කෙනෙක්, කථිකාචාර්යවරයෙක් වශයෙන් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි, කථිකාචාර්යවරයෙක් වශයෙන් නවතින විද්‍යාපීඨයේ සමහර පශ්චාත් උපාධි දිනු කරගෙන විශ්වවිද්‍යාලවල අධ්‍යයන අංශවල කථිකාචාර්යව වෙනවා. අන්තිමට මහාචාර්යව වශයෙන් පත් වෙලා වැඩ කරලා ඉන්නවා. විද්වත්පති සේවයට යන්න පුළුවන්, අධ්‍යාපන පරිපාලනයට යන්න පුළුවන්. ඒ හුඟක් අංශ ඔබවහන්සේලා ඉදිරිය තියෙනවා. ඒක අමතක කරන්න එපා. ඒ නිසා එකාතකින් විද්‍යාපීඨයේ හොඳට සාර්ථක කරගන්න ගමන් අපට බාහිර උපාධියක් කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, අපට නැවත අධ්‍යාපන ඩිප්ලෝමා කරන්න පුළුවන්, අධ්‍යාපන පති කරන්න පුළුවන්. කැමතිනම් විශ්වවිද්‍යාලයක දැන් බුද්ධ ශ්‍රාවක ධර්මපීඨය තියෙනවා. ඒ වගේ තැන්වල අධ්‍යාපන විද්‍යාවේ කථිකාචාර්ය කෙනෙක් බවට පත් කර බවට යන්න පුළුවන් ඕනම විෂය ධාරාවකින්. දැන් උදාහරණයක් හැටියට සමහර අය ප්‍රථම පාදයට සංස්කෘත කරන්නේ. ප්‍රථම පාදයට සංස්කෘත කළා සමහරට සිංහාංශයේ මහාචාර්ය කෙනෙක් වෙනවා. ප්‍රථම පාදයට සංස්කෘත කළා සමහර කෙනෙක් අවසානයේ අධ්‍යාපන විද්‍යාවෙන් කථිකාචාර්ය කෙනෙක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, අපේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් පහුගිය කාලේ යාපන විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය කෙනෙක් වුණා. සිවුරේම තමයි පත්වීමත් හම්බුනේ. නිකන් නෙවෙයි, වෛද්‍ය පීඨයක කථිකාචාර්යවරු වෙන්නේ හිතන්න එපා හුදෙක් වෛද්‍ය උපාධිය කරපු අයන් කියලා. නොයෙක් විෂය ධාරාවලයි ඉන්නවා. මනෝවිද්‍යාව කළ මේ ස්වාමීන් වහන්සේ මනෝවිද්‍යාව පිළිබඳව කථිකාචාර්ය කෙනෙක් වුණා. විශ්වවිද්‍යාලයක, ලංකාවේ ජාතික විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨයක. ඒ නිසා අපට යන්න පුළුවන් වාක් පැති අපේ ඉදිරියේ තියෙනවා. ඉතින් ඔබ වහන්සේලා මම හිතනවා වාක් දක්ෂතා තියෙන අය අපට අපේ පැවිදි ජීවිතයන් ගත කරන්නෙම අපි සාමාන්‍ය ගිහියට වඩා සසර හුඟා ගුණධම් ශක්තියෙන් හැකියා දිනු කරගෙන ආපු අය. එහෙම නැත්නම් අපිට මේ වගේ සිවුරක් දරන්න බෑ. ඇයි ඒකට හේතුව? අපි යම්කිසි තැනකට ගියහම අපිට සිව්පස්සේ පූජා කරලා මිනිස්සු වඳිනවා, දන ගහලා වඳිනවා. ඒ විතරක් නෙවෙයි, අපේ ළඟ බිම වාඩි වෙනවා. ගෙදරකට රටක රජ කෙනෙක් ආවත් මෙහෙම සැලකන්නේ නෑ. මේ සැලකිලිම අපට ලැබෙන්නේ නිකන් නෙවෙයි, අපි මේ ආත්මය විතරක් නෙවෙයි සතර හුඟක් කලක් ඒ සඳහා ගුණ දහම් පුරුපු අය. ඒ කියන්නේ අපි හුඟක් සතුටටපත් වෙන්න ඕන. ඒ කියන්නේ අපි අභිමානයක් ඇති කරගන්න ඕන. ඒ විතරක් නෙවෙයි, හැබැයි ආඩම්බර නම් වෙන්න හොඳ නැහැ. ආඩම්බර වුණොතින් අපි ගමන් අපි යන ගමන මග සාර්ථක වෙන්නේ නැහැ. ඔබ වහන්සේලා දන්නවා නිග්‍රෝධ පොඩි හාමුදුරු ගැන. අර අවුරුදු 7 පොඩි හාමුදුරු අර මහා අධිරාජ්‍යයේ අභියස හැසිරෙච්ච හැටි. රජතුමා කියනවා ස්වාමීනි සුදුසු අසුනක් බලා වාඩි වෙන්න කියලා. ඒ අවස්ථාවේදී තාම අභිමානයෙන් සුදුසු වස්න වෙච්ච සිංහාසනයේ වාඩි වුණා. මේ අවුරුදු 7 ස්වාමි වහන්සේ අර වගේ ප්‍රතාපවත් රජ කෙනෙක් අභියසදිවත් මේ ස්වාමීන් වහන්සේ දෙවනි උනේ නැහැ. ඒ නිසා අපට ඒ වගේ අභිමානයක් තියෙනවා, ආඩම්බරයක් නෙවෙයි අභිමානයක්. අන්නේ අභිමානය අපි කිසි ලෙසකින්වත් අවතක්සියට ලක් කරන්න හොඳ නැහැ. ඒක අපි නැති කරගන්න හොඳ නැහැ. ඒ නිසා ඒ සඳහා ඔබ වහන්සේලාට ශක්තිය ධෛර්ය ලැබේවා කියන පැතුමෙන් අද අපි දේශනේ ආරම්භ කරනවා. විශේෂයෙන් ඔබ වහන්සේලා දීපු අත්පත්‍රිකාවේ තියෙන බුද්ධ ධර්මයේ කියලා. ඇතැම් වෙලෙක කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ හාමුදුරුවෝටයි බුද්ධ ධර්මය උගන්වන්නද මේ ඉන්නේ කියලා මේ. කමක් නැහැ. හැබැයි අපි හිතාගෙන ඉන්නට වඩා බුදු දහමේ නොයෙක් පැති තියෙන අපට අධ්‍යයනය කරන්න. මේක සරල විෂයක් නෙවෙයි. මේක තමයි මම හිතන්නේ ලෝකේ තියෙන ගැඹුරම විෂය. ලෝකේ ඕනම විෂය ධාරාවක් ගත්තොත් යම්කිසි ආයුෂක් යම්කිසි කාලයක් ඒක වර්ධනය වෙලා තියෙනවා. සමහරවිට අවුරුදු 500ක් වෙන පුළුවන්, 1000ක් වෙන පුළුවන්. දැන් ග්‍රහ තාරකා විද්‍යාව වගේ එකක් අවුරුදු 5000ක් 7000ක් වෙන පුළුවන්. සංස්කෘත සාහිත්‍ය අවුරුදු 4000ක් වෙන පුළුවන්. ඒ වගේ කාලයක් වර්ධනය වෙච්ච විෂයන් ලෝකයේ තුල තියෙනවා. බුදුදහමේ වර්ධනය කොච්චර කල්ද? මේ බුදුදහම කියලා දහම ලෝකය හැමෝම අභිෂේක ලැබනකොට මේක කොච්චර කරක් මානව චින්තනය තුල මිනිසුගේ චිත්ත සංස්කාරණ තුන වර්ධනය වෙලා තියෙනවද? අඩුම වශයෙන් සාරාංශික කලපලක්ෂයක අධ්‍යක්ෂකම් ටික මේ දහම තුල තියෙනවා. ඒ නිසා මේක අවතක්ෂේප ලක් කරන්න එපා. ඒ වගේම මේක සරල දෙයක් කියලා හිතනත් එපා. බොහෝ විට අපට හිතෙන්නේ හාමුදුරනේ විතරක් නෙවෙයි ගිහියෙකුට උනත් පාසලට ගියත් බොහෝ දෙනෙක් හිතනවා ඕනෑම කෙනෙකුට බුද්ධාගම උගන්වන්න පුළුවන් කියලා. සාමාන්‍ය පුහුණු විෂයන් ටික පාසලකට දාලා අන්තිමට ඉතුරු වෙන ගුරුවරු බැරිම අය දාන්නේ බුද්ධ ධර්ම විෂයට. සමහර අවස්ථාවල වෙනත් ආගම් වල ඇතැම් බුද්ධ ධර්ම උගන්වන්නේ. ඒ විතරක් නෙවෙයි බොහෝ දෙනෙක් හිතනවා බුදුදහම පිළිබඳව පොතක් කියලා ග්‍රන්ථ කතරුවරයෙක් වෙන පුළුවන් කියලා. පොත් ලියන්න බැරි අය මොකක් හරි විෂයක් තෝරගෙන අන්තිමට තෝරගන්නේ බුද්ධ ධර්ම විෂය. අහපු බණ ටිකක් ගැන දාලා පොතක් කියලා ග්‍රන්ථ කතරුවරයෙක් වෙනවා. නමුත් මේක තරම් සරල දෙයක් නෙවෙයි. ඒ නිසා සාරාංශික කල්පලක්ෂයක අධ්‍යක්ෂණයක් තමයි බුදුදහම කියලා කියන්නේ. කිසියම් කෙනෙක් ඔබ වහන්සේලගෙන් අහුවොත් බුද්ධ ධර්මය කියලා කියන්නේ මොකද්ද? බුදුදහම ගැන නොදන්න අබෞද්ධ කෙනෙක් අහුවොත් බුදුදහම කියලා කියන්නේ මොකද්ද කියලා ප්‍රශ්නයක් කරුවොත් අපි දෙන උත්තරේ මොකද්ද? කතා කරන්න කමන්නේ. දැන් කෙනෙක් අහනවා අනේ මම ওই බුද්ධ ධර්මය දන්නේ මට කියලා දෙන්න බුද්ධ ධර්මය කියන්නේ මොකද්ද කියලා. එහෙම අහුවොත් අපි දෙන උත්තරේ මොකද්ද? පුලන් ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන බා. ඔව් මේ පොඩි හඳුර කියන බා. සාමාන්‍ය බුදු ධර්මය ගැන කෙටියෙන් යම් කෙනෙක් අපට හඳුනා දෙන්න කිව්වොත් අපි මොකක්ද දෙන උත්තරේ? ඔව් හොඳයි. ඒ වෙලේ නිර්මල මනසකින් අපි අවබෝධ කරගත යුතු දේ මොකද්ද? මොකද්ද බුදු දහමෙන් අපට අවබෝධ කරගන්න කියලා කියන්නේ? උත්තරයක් කියන්නේ වැරදුනට කමන්නේ නැහැ. කාටවත් ඒක අගෞරවයක් වෙන්නේ නැහැ. ඔව් මොකද්ද යථාර්ථය කියලා කියන්නේ? මොකද්ද බුදුදහම කියන්නේ යථාර්ථය? අනිත් පැත්ත කියන්න. උදාහරණ යට. ඔව්. චතුරාර්ය සත්‍ය බොහොමද? මොකද්ද චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ? ඔව් මොකද්ද දුක කියලා කියන්නේ? ඔව්. මොකද්ද දුක කියලා කියන්නේ? තෘෂ්ණාව. තණ්හාව. මොකද්ද තණ්හාව කියලා කියන්නේ? ඉපදීම. ඔව් බැඳීම ඇති වෙන්නේ කොහොමද? අල්ලගෙන. ඔව් අල්ලගෙන ඇතිවන්නේ කොමක් ඉඳද? ඔව් භවය නිසා. භවයට හේතුව මොකද්ද? ඉපදීම නිසා. හැබැයි අවසාන උත්තරයක් කරා යන්න ඕන. දෙක මාරු වෙලා බෑ. දෙපැත්තට බෝල මාරු කළ බෑ. මූල හේතුව මොකද්ද? මේ දුකේ මූල හේතුව මොකද්ද? දුක කියලා කියන්නේ ඇත්තටම මොකද්ද? බුදු දහමේ කියන දුක මොකද්ද? මේක තමයි ඇත්තෙන්ම ප්‍රධාන වශයෙන් අපි निराකරණය කරගත යුතු කාරණේ. අපි දන්නේ නැත්නම් අපි අවබෝධය ලබන්නට ඕනේ නැත්තේ. මේක වැදගත්. හැබැයි වහන්සේලා දන්න ඉන්න තැන මට දැනගන්න ඕනේ කියන්නේ ප්‍රශ්න අහන්නේ. දුක කියලා සාමාන්‍ය ලෝකයා දුක කියලා කියන්නේ මොකද්ද? දැන් ධම්මචක්ක සූත්‍රයේ තියෙන්නේ ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං ඔහොම කියලා කාරණා ටිකක් තියෙනවා. දැන් මේ කාරණාද ඇත්තෙම බුදුරේ අවබෝධ කරගන්නේ? මේකද බුදුරේ අවබෝධ කරගන්න දුක? දැන් අපේ ගෞතම බෝසත්යන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මුලින්ම ධම්මසක්කායතන සූත්‍රයේ දේශනා කරනකොට සඳහන් කරනවා පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි කියලා. මට පෙර නොයසු විරෝ ධමයක් පහළුණා කියලා. එතකොට මේ බුදුහාමුදුරුවෝ කලින් දැනගෙන තිබුණේ නැද්ද? ඉපදීම, ලෙඩවීම, මරණය. ඒ ටික දැනගත්තේ බුදු වෙනකොටද? කවද දැනගත්තේ? ඔව් බොහොම හොඳයි. සතර පෙර නිමිති දකිනකොට සතර පෙර නිමිති ගැන අහලා ඡන්නැමතියගෙන් මේ කාරණා දැනගෙන හිටියේ. ඡන්නැමතියගෙන් ලෙඩවීම, මරණය, මහලු වීම, උපත මේ කාරණා දැනගෙන හිටිය බුදුරජාණන් වහන්සේ තමයි සම්බුද්ධත්වයෙන් පස්සේ සඳහන් කළේ මට පෙර නොයසු විරෝ ධමයක් පහළුණා කියලා. එතකොට මේ දෙක සමානද? මේ දෙක නම් සමාන වෙන්න බෑ. මෙන්න මෙතන හොඳම වැදගත් අවස්ථාව. දැන් මේ කියන අතරේදී වහන්සේලා හිතනන මොන හරි වැදගත් කරුණක ඒවා සඳහන් කරගන්න. ඒ විතරක් නෙවෙයි ප්‍රශ්න නැගෙනීම තියනවා නම් ඒවත් කොහෙ හරි ලියාගන්න. අපි ප්‍රශ්න අහන්න වෙනම වෙලාවක් දෙනවා. ඒ ප්‍රශ්න අහන්න. හැබැයි කලින්ම අහන්න එපා. එතකොට අපිට දේශන අවසානය කරා යන්න බැරි වෙනවා. ඒ නිසා අවසානයේදී ප්‍රශ්න අහන වෙලාවක් දෙනවා. ඒ වෙලාවේදී අහන සූදානම් වෙන්න ගැටලු ඇති වෙන ඔක්කොම. අපි මේ සඳහන් කළේ ඉපදීම ලෙඩවීම කියන කරුණෝ බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙනකොට මිනිස්සු දැනගෙන හිටි. ඒක නෙවෙයි බුදුවරේ කවබද කරගන්න සුවිශේෂී කාරණේ. මොකද එන සුවිශේෂී කාරණේ? ඒ ධම්මචක්ක සූත්‍රෙම සඳහන් වෙනවා සංකිට්ඨේන පංච උපාදාන කන්දා දුක්ඛ කියලා කාරණයක්. කෙටියෙන් ගන්නවා නම් පංච උපාදස්කන්ධයේ හට ගැනීම දුකයි කියන එක. මෙන්න මේකයි බුදුදහමෙහි මගතොට විවර කර දෙන ප්‍රධාන සම්දිස්ථානය. බුදුහාමුදුරෝ අභිඤ්ඤා සූත්‍රය දේශනා කරනවා. අංගුතර නිකායේ අභිඤ්ඤා කියලා සූත්‍රයක් තියෙනවා. දැන් අපි සූත්‍ර ගානක් නම් වලින් මේ දේශනය තුළ සාකච්ඡා කරනවායි. ඒ ගැන කල්පනාවෙන් ඉන්න. මේක සාමාන්‍ය කතාවක්ම නෙවෙයි. මේ කියන හැම කරුණක්ම ඔබ වහන්සේලාගේ ඇතැම් විට මුළු ගුරු ජීවිත කාලෙම වැදගත් වෙන කරුණු ටිකක් මේ කියන්නේ. ඒ විතරක් නෙවෙයි මේ දේශන අවසාන වෙලෙ මිට ඔබ වහන්සේලා මේ අවුරුදු ගානම ඉගෙන ගන්න කරුණු වල සමස්ත ඉගෙන ගන්නවා. නිකන් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි අපි භික්ෂුන් වහන්සේලා හැටියට, බෞද්ධයන් හැටියට, බුද්ධලෙක් හැටියට අපිට ඉදිරියේ පිළිපදින තියෙන සියලුම කාරණා අපි ඉගෙන ගන්න මෙතෙන්. බුදුදහමේ තියෙන සියලුම මාතෘකා ටික අපි මෙතෙන් සාකච්ඡා කරමු. බුදුහාමුදුරුව අභිඤ්ඤා සූත්‍රයේ දේශනා කරනවා ප්‍රඥාවන්ත නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ට ඥාණයෙන් දැනගන්න තියෙනවා නම් යමක්. ඒ මොකද්ද? ඒ තමයි පංච උපාදාන ස්කන්ධය කියලා. බුද්ධිමත් කෙනෙකු විසින් තම විශිෂ්ට ඥාණයෙන් යමක් අවබෝධ කරගන්න තියෙනවා නම් ඒ තමයි පංච උපාදාන ස්කන්ධය කියලා. අපේ ජීවිතයේ සැබෑ විස්තරය, සැබෑ කතාව තමයි පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ. ඒ වගේම සඳහන් කරනවා නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ට ඥාණයෙන් ප්‍රහීණ කරන්න ඕන නම් ප්‍රහීණ කරන්න ඕන කාරණා දෙකක් තියෙනවා. මොනවද ඒ දෙක? ඒ දෙක තමයි අවිද්‍යා භවතණ්හ. නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ට ඥාණයෙන් ප්‍රගුණ කරන්න තියෙනවා නම් වඩන්න තියෙනවා නම් වඩන්න තියෙන කාරණා දෙකක් තියෙනවා. මොකක්ද ඒ දෙක? සමත විදර්ශනා දෙක. නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ට ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කළ යුතු සාක්ෂාත් කළ යුතු කාරණයක් තියෙනවා නම් එවැනි කාරණා දෙකක් තියෙනවා. ඒ තමයි විද්‍යා විමුක්ති. මතකද කාරණා ටික? නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කරගත යුතු කාරණා මොනවද? පංච උපාදාන ස්කන්ධය. නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ට ඥාණයෙන් ප්‍රහීණ කළ යුතු කාරණා දෙක මොනවද? අවිද්‍යා භවතණ්හා. නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ට ඥාණයෙන් වඩන්න තියනවා නම්, ප්‍රගුණ කරන්න තියනවා නම්, භාවිත කරන්න තියනවා නම්, භාවිත කරන්න තියෙන කාරණා දෙකයි. සමති දර්ශනා දෙක. නුවණැති කෙනෙක් විසින් තම විශිෂ්ට ඥාණයෙන් සාක්ෂාත් කරන්න තියනවා නම් සාක්ෂාත් කරන්න තියෙන කාරණා දෙකයි. මොනවද ඒ දෙක? විද්‍යා විමුක්ති දෙක. මේ කරුණ මොන සූත්‍රෙද දෙන්නේ? අංගුත්තර නිකායේහි අභිඤ්ඤා සූත්‍රය දැනගන්න සූත්‍රය. මෙන්න මේ වගේ ලක්ෂණ ටිකක් මත විශේෂයෙන් සංයුත්ත නිකායේහි කන්ද සංයුත්තේ කියලා වෙනම කොටසක් වෙනවා. ස්කන්ධ සංයුත්තේ කියලා ස්කන්ධ පංචක ගැන පරිපූර්ණ විස්තරයක් තියෙනවා. අභිධර්ම පිටකේ කන්ද සංයුත්තේ කන්ද විභංගෙහි මේ කරුණු පැහැදිලිවම දැක්වෙනවා. මෙන්න මේක තමයි දුකෙන් නිදහස් වීම කරා යන ගමන් මගෙහි ප්‍රධාන සංදිස්ථානයක් වෙන්නේ. අපි මේ අන්තිම කරුණක් මුලින් කිව්වා. දැන් අපි ආයෙ පොඩ්ඩක් මුලට යනවා. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තු ධර්මය කියලා කියන්නේ මොකක්ද කියන එක. බුදුහාඳුරෝ පැහැදිලිවම දේශනා කරනවා සංයුතනිකායේ නගර කියලා සූත්‍රයක් තියෙනවා. මේ සොයාගත්තු එක පුරාණ මාර්ගයක් කියලා. බුදුහාඳුරෝ මේ කල්පය තුල මේක සොයාගත්තා. මේ කටීත බුදුවරු කලින් කල අවබෝධ කරගන්න දෙයක්. නගර සූත්‍රය මේ ස්වාමීන් වහන්සේලා අහලා ඇති. නගර සූත්‍රය කියවල තියෙනවද? නගර සූත්‍රය ගැන අහලා තියෙනවද? ඔව්, නගර සූත්‍රය කියන්නේ එක්තරා නටබුන් වෙච්ච නගරයක් කියනවා. ජරා වාස වෙච්ච පරණ දැන් අපි අනුරාධපුර වගේ නටබුන් වෙච්ච නගරයක් තියෙනවා. මෙන්න මේ නගරයට යනවා රටේ රජතුමාගේ ඇමති. ගියාට පස්සේ මේ නගරය දකිනවා. දැක්කට පස්සේ මෙයා නැවත රජතුමා කරා යන රජතුමාට කියනවා, රජතුමනි මම මෙන්න මෙහෙම නටබුන් වෙච්ච නගරයක් දැක්කා. රජතුමා කියනවා ඇමතිය නැවත ඔබ යන්න මේ නගරයට. සේවකයන් අරගෙන යන්න ගිහිල්ලා නැවත මේ නගරය ප්‍රතිස්ථාපනය කරන්න. ප්‍රතිසංස්කරණය කරන්න කියලා. මොහු සේවකයන් අරගෙන ගිහිල්ලා අර නගරයේ පරණ ගොඩනැගිලි ජලාස මහා මාර්ග මේ ආදී නැවත තිබ්බ විදියටම හදනවා. බුදුහාමුදුර සඳහන් කරනවා මෙන්න මේ බුදුවරයේ අනාවරණය කරන දහමත් ඒ වගේ දෙයක්. මේක පුරාණ මාර්ගයක්. අතීත බුදුවරුත් කලින් කල අවබෝධ කරගන්න දෙයක්. නමුත් මේක කලකදී වැසලියක්. හැබැයි බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දේශනා කරනවා බුදුවරේ පහළ වුණත් නුණත් බුදුවරේ ලෝකෙ හිටියත් නැතත් මේ යථාර්ථය හැමදාම ලෝකෙ තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට ගරු කරන්නේ උන් වහන්සේ තමන්ගේම ඥානයෙන් ගුරු උපදේශ රහිතව මේ දහම අවබෝධ කරගන්න නිසා. නමුත් මේ දහම බුදුහාමුදුරන්ට අයිති නැහැ. මේ දහම බෞද්ධයන්ට අයිති නැහැ. මේ දහම අයිති බුද්ධිමත් මිනිසයන්ට. එනිසා එක පිරිසට විතරක් අයිති දෙයක් නෙවෙයි බුදුදහම කියන්නේ අනාවරණයක්. ලෝකේ තියෙන කාරණා ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි අනාවරණයක්. අපි කියන්නේ discoveries කියලා. ඒක එකක්. තවත් එකක් තමයි නිර්මාණ creation. අනාවරණයක් තියෙනවා නිර්මාණයක් තියෙනවා. මේ දෙකේ වෙනස මොකද්ද? මොහොකටද අනාවරණයක් කියලා කියන්නේ? අනාවරණයක් කියලා කියන්නේ සංගවිච්ඡ දෙයක් හොයාගන්න එක. ඒක අලුතෙන් හදන්න බෑ. දැන් වතුර බලන්න. වතුර පුරවන්න අපිට නිෂ්පාදනය කරන්න. වතුර නිෂ්පාදනය කරන්න බෑ. වතුර ඉන්ධන ඊළඟට හතරන් මැණි මේවා අපිට නිෂ්පාදනය කරන්න බෑ. මේවා පොළොවට සැඟවිලා තියෙන දේවල් ඉස්මතු කරගන්න. නමුත් ලෝකේ සමහර දේවල් තියෙනවා. දැන් මේ ගොඩ නැගිලි යන්ත්‍ර සූත්‍ර යාන වාහන ඒව නිර්මාණයක් නැති දෙයක් ලෝකේ වටා පිටාවේ තියෙන දේවල් එකතු කරලා ඒව නැවත ප්‍රතිනිර්මාණය කිරීම. එතකොට බුදුදහම කියන්නේ අනාවරණයක්ද නිෂ්පාදනයක්ද? ඔව්, බුදුදහම කියන්නේ අනාවරණයක්. අන්නේ අනාවරණය කියන්නේ ලෝක යථාර්ථය. ඒ අනාවරණය අනාවරණය කරගත්තු කෙනාටවත් අයිති නෑ. ඒක තමයි බුදුදහමේ තියෙන සුවිශේෂ සත්‍යය. ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා මේ අනාවරණය කරගත්තු දේ ස්වාංකත උදයක්. ඒක මනමින් දේශනා කළා තියෙනවා. මුල මැදාග යහපත් වන සේතාම මනමින් දේශනා කරනවා. ඒ වගේම සංදිත්තික දෙයක්. මේක මේ ජීවිත කාලය තුළදී මත්දා බැලුවොත් ප්‍රතිඵල ලබන්න පුළුවන්. අකාලික දෙයක් කල් නොයවා ප්‍රතිඵල ලබන්න පුළුවන්. එන්න බලන්න කියලා ඕනම කෙනෙකුට විවෘතව ආරාධනා කරන්න පුළුවන් දෙයක්. තමන් වෙත පමුණුවාගෙන ප්‍රතිඵල ලබන්න පුළුවන් ඕකන එක දෙයක්. නොනැත්තම් විසින් අවබෝධ කළ යුතු දෙයක්. මෙන්න මේ මුළුමහත් සමස්ත දහම තුලම තියෙන කරුණෝ ධර්මයේ සඳහන් වෙනවා. රස වශයෙන් ඒක විදං. රස වශයෙන් ගත්තොත් කියාකාරද? එක් ආකාරය. මොනවද රසය? ඔව්, විමුක්ති රසය. බුදුදහමේ තියෙන සීලොම ධර්ම කාරණා විමුක්ති රසය දුකෙන් නිදහස් වීමේ මාවතයි මේ හැම දහම් පදයකින්ම කියන්නේ. ඒ වගේම ධම්ම විනය වශයෙන් දුවිදා සියලුම ත්‍රිපිටක බුද්ධ වචනීය ධර්ම විනය වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. පිටක වශයෙන් ත්‍රිවිධම්, පිටක වශයෙන් විනය සූත්‍ර අභිධර්ම වශයෙන් කොටස් බෙදලා තියෙනවා. ඒ වගේම නිකාය වශයෙන් පංච විධම්, දීඝනිකාය ආදී නිකාය වශයෙන් පහකට බෙදෙනවා. ඒ වගේම රස වශයෙන් අංග වශයෙන් නව විධම්. අංග කියන්නේ නවංග සස්ස සාසනීය. සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ජාතක, උදාන, වේදල්හ, අබ්බුද ධම්ම මේ আদি වශයෙන් කොටස් නවයකට බෙදෙනවා. ඒ වගේම ඛණ්ඩ වශයෙන් ස්කන්ධ වශයෙන් 84,000කට බෙදෙනවා. මෙන්න මේ ධර්මය තුල අපට යා යුතු ගමන් මඟ සඳහන් කරද්දී බුදුදහමේන ප්‍රධාන කරුණු දැනට තියෙන ප්‍රධාන වර්ගීකරණයක් තමයි ත්‍රිපිටකය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් මාස 3කට පස්සේ රැස් වෙච්ච අභිඥාලාභී රහතන් වහන්සේලා 500 නමකගේ සංගායනාවෙන්, සජ්ජහනෙන් සහ සංස්කරණයෙන් ඉතාම විධිමත් විදියට සැකසෙච්ච අනුපිළිවෙලක් තමයි ත්‍රිපිටකය කියලා කියන්නේ. සමහර අයගේ මත තියෙනවා අභිධර්ම පස්සයව කියලා. නමුත් අපි සාමාන්‍ය විදිහට තේරුම් ගමු මේ අවස්ථාවේදී ඇති වුණා කියලා. එතකොට මුලින්ම විනය පිටකය. විනය පිටකයේ ග්‍රන්ථ කීයක් තියෙනවද? ග්‍රන්ථ පහක් තියෙනව මොනවද ඒවා? ඔව්. පාරාජික පාළිය, පාචිත්‍ය පාළිය, මහවග්ග පාළිය, තුල්ලවග්ග පාළිය, පරිවාර පාළිය. ඒවත් නැවත කොටස් වලට බෙදෙනවා කන්දාදි වශයෙන්. එතකොට සූත්‍ර පිටකය කොටස් කීයකට ප්‍රධාන වශයෙන් බෙදෙනවද? පහයි. නිකාය ග්‍රන්ථ පහ මොනවද? දීඝ, මජ්ඣිම, සංයුත්ත, අංගුත්තර, කුද්දක. කුද්දක නිකාය නැවත කොටස් 15කට බෙදෙන මොනවද ඒ 15? කුද්දක පාඨ, ධම්මපද, සුදාන, ඉතිඋත්තක, සුත්තනිපාත, පේතවත්තු, තේරගාථා, තේරිගාථා, ජාතක, නිදේශ, පටිසම්භිදා මග්ග, අපදාන, චර්යා පිටක, බුද්ධ වංශ කියලා. ඔව්, මේ 15 කුද්දනිකාය ග්‍රන්ථ. ඒ ලංකාවේ කුද්දනිකාට ඇති ග්‍රන්ථ. නමුත් සමහර බුරුමේ, තායිලන්ත වගේ රටවල් තවත් ග්‍රන්ථ 4කුත් මේකට එකතු කරලා තියෙනවා. ඒ මොනවද? මිලින්ද ප්‍රශ්නය, පේතකෝපදේශය, සුත්ත සංගහ, නෙත්තිප්පකරණය. මේව දැන් අපේ ත්‍රිපිටකයේ පොත් හැටියටම දැන්ට භාවිත කරනවා. අභිධර්ම පිටකය සප්ත ප්‍රකරණයේ ග්‍රන්ථ 7කින් යුක්ත අභිධර්ම පිටකය මොනවද? ධම්ම සංගණී, විභංග, ධාතු කතා, කුග්ගල පඤ්ඤාති, කතාවත්තු, යමක, පဋාණ කියලා. මේ තමයි මේ ප්‍රභේදය. මේට අමතරව තවත් ඉතාම වැදගත් වර්ගීකරණයක් තියෙනවා පිටකෝදෙස්සේ. ඒ තමයි සමස්ත බුද්ධ වචනයම කොටස් 18කට, වචන 18කට බෙදන්න පුළුවන් කියලා. අහලා තියෙනවද කන්නේ? ඒ වචන 18ෙන් වචන 18ෙන් මුලදී අකුසල වශයෙන් බෙදෙනවා. අකුසල වශයෙන් කොටස් 9ක් තියෙනවා. 9 මොනවද? ওই සටහනේ තියෙනවා. ඒ තමයි ලෝභ, ලෝභ දෝස මොහ, ඊළඟට සුභ, සුභ සුඛ, නිච්ච අට්ඨ, ඊළඟට බොහොම හොඳයි අවිද්‍යා භවතන්ත. මේක ඉතාම වැදගත් ප්‍රවේදයක්. මේක දැනගන්න බොහෝ වෙලක් අපි මේක දන්නේ නැහැ. මුල ත්‍රිපිටක බුද්ධ වචනයම පද 18කට බෙදන්න පුළුවන් කියලා. අකුසල පැත්තේ 9යි, කුසල පැත්තේ 9ක් තියෙනවා. මොනවද ඒ කුසල පැත්තේ තියෙන 9? මේකටම විරුද්ධ පැත්ත. මේකම හිතාගන්න. අලෝභ, අදෝස, අමෝහ, අසුභ, අසුඛ, අනිච්ච, අනත්ත, සමත, විදර්ශනා කියන. ඔය විදිහට බෙදෙනවා කොටස් කියන්න 18ක්. මෙතන වැදගත්ම එකක් තියෙනවා. පොඩ්ඩක් බලන්න මේ අතර මොන හරි එක ළඟින් යන වගේ දෙකක් තියෙනකෝ හරි පේනවද? ඔය සුභ සුග දෙක නම් අපිට ටිකක් ඔය ඒත් ළඟ තමයි තවත් ළඟ යන දෙකක් තියෙනවා. කාටද කියන්න පුළුවන්? හොඳයි කල්පනාවෙන් ඉන්න. මොනවද දෙක? අපි දැනට සමාන වචන වශයෙන් කෙලිම භාවිත කරනවා. මේ ටිකෙන් දෙකක් තියෙනවා. මොකද? අවිද්‍යා නෑ. හොඳයි කල්පනාවෙන් ඉන්න. අවිද්‍යා මොහ. බොහොම හොඳයි. අවිද්‍යා මොහ කියන දෙක. මෙන්න මේ දෙක අපි බොහෝ විට සමාන වචන වශයෙන් යොදන්නේ. සමාන වචන තමයි යම් කිසි මට්ටමකදී. හැබැයි යම් මට්ටමක් නික්මුණාට පස්සේ මේ දෙක සමාන නෑ. දැන් උදාහරණයක් ඇටියට මේ ස්වාමීන් වහන්සේට දාන වලට ගියාම නායකයන් දන්නේ කියනවා මේ පින්තුන් අලෝභ අදෝස අමෝහ සහිතවයි මේ පින්කම කරන්න කියලා නේ. ඒක හරි. ඒ අමෝහ කියන්නේ මොකද්ද? එතන අමෝහ කියන්නේ කම්මසගත සම්මාදිට්ඨිය නැමැති අමෝහය. කර්මඵල නොයදීම නැමැති මෝහයෙන් එතන මිදෙලා ඉන්නේ. හැබැයි අවිද්‍යාවෙන් මිදෙලා දෙන්නේ. දැන් මේ කරන්නේ පුඤ්ඤාවි සංඛාර. අවිද්‍යා පත්‍ය සංඛාර. මොනවාද සංඛාර? අපුඤ්ඤාවි සංඛාර, පුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර. සාමාන්‍ය පින්කමක් නෙවෙයි. රූපාවචර ධානය විතරක් නෙවෙයි. අරූපාවචර ධාන පහ ලබන්නේ කොහමද? අවිද්‍යා පත්‍ය සංඛාරාමයි. එනිසා ඊටාම සියුම් තැනක් ඊටාම කල්පනාකාරී වෙන මෙතෙන්දී. මේව තමයි අපි ඉගෙන ගත යුතු කාරණා. මේව තමයි අපේ බුද්ධිය විකසණය වෙන කාරණා. සාමාන්‍ය අපි ලෝකේ හැමදේම දන්න කාරණා ඉගෙන ගන්නවා. හැබැයි ඒ අතරින් සුවිශේෂ කාරණා අපි ඉගෙන ගන්නවා. ඒ නිසා මෝහයේ සවිද්‍යාවේ විවිධ මට්ටම් තියෙනවා. සම්මාදිට්ඨිය ගත්තත් සම්මාදිට්ඨියේ විවිධ ප්‍රභේද තියෙනවා. ඒ වගේම සාමාන්‍ය විදිහට අපි අහලා තියෙන්නේ අකුසල් කරෝතින් දුගතිගාමී වෙනවා, කුසල් කරෝතින් සුගතිගාමී වෙනවා කියලා නේ. හැබැයි යම්කිසි කෙනෙක් කිව්වොතින් අකුසල් කළා සුගතිගාමී වෙනවා කියලා මේ ස්වාමීන් වහන්සේලා පිළිගන්නවද? අකුසල් කළා සුගතිගාමී වෙනවා, කුසල් කළා දුගතිගාමී වෙනවා කියලා කිව්වොත් පිළිගන්නවද? පිළිගන්නේ නැහැ නේ. ඔව් බලන්නකෝ මේ චුල්ලකම විභංග සූත්‍රය ළඟට ඊට පස්සේ තිනෝ මහා කම විභංග සූත්‍රය. මහා කම විභංග සූත්‍රය දැක්වෙනවා කුසල් කරලා සුගතිගාමි වෙන අය ඉන්නවා, කුසල් කළා දුගතිගාමි වෙන අයත් ඉන්නවා, අකුසල් කරලා දුගතිගාමි වෙන අයත් ඉන්නවා, අකුසල් කරලා සුගතිගාමි වෙන අයත් ඉන්නවා. ඒවට හේතුත් කියනවා. එකපාර දායකයන් කියන්නේ නැන්නේ මේ අමාරු වැඩි මිනිස්සු පොට්ට බැඳුරුත් අකුලගෙන යයි සිල් සමාදානයේ කලෙම අවසන් කළේ. ඒව කියන්න ඕන බුද්ධ මට්ටමක් තියෙනවා. ගැඹුරට යනකොට විස්තර කරන ක්‍රමයක් තියෙනවා. එහෙම වෙලා තියෙනවා. එම උදාහරණයක් ඇටියට දේවදත්ත හාමුදුරුවෝ බොහොම කුසල කරපු කෙනෙක් මුල් කාලේ. හැබැයි පස්සේ කාලේ යැගැටේ වැරදුණා. අර කුසල කරාට යට දුගතිගාමී වෙන සිද්ධ වුණා. අඟුලිමාල බොහොම අකුසල කරපු කෙනෙක්. දුගතිගාමී වුණාද? දුගතිගාමී නෙමෙයි, නැවත ඉපදුනේ නැහැ ඔහු. ඒ නිසා මෙහෙම ගමන් මඟක් තියෙනවා. ජීවිතවල කලින් කල වෙනස් වීමක්. අන්න ඒ තත්ත්වයන් අපි තේරුම් ගන්නට ඕන. ඒ වගේමයි බුදුදහමේ සමහර වචන තියෙනවා. ඒවට තනි තේරුමක් දෙන්න බැරි වචන. එක විදියකට විස්තර කරන්න බැරි වචන. උදාහරණයක් හැටියට අපි කියමු සංඛාර කියන පදේ. කවුරු හරි අහන සංඛාර කියලා කියන්නේ මොකද්ද කියලා. මොකද දැන් උත්තරේ? සංඛාර කියලා කියන්නේ මොකද්ද? සංඛාර කියලා කියන්නේ මොකද්ද? අපේ මේ ගිහි කතිකාචාර මහතුරු දනන කියන්නේ පුන වැරදුනට කමන්නේ. සංඛාර කියලා කියන්නේ මොනවද? ඔව් කියන්නේ වැරදුනට කමන්නේ. දන්න දෙයක් කියන්නේ. එතකොට තමයි තමන්ට දන්නේ නැති දෙයක් තමන් එක තැනකදී දන්නේ නැති උනාට කමන්නේ. තමන් එක පිළිගත්තොත්, තමන් ඉගෙන ගත්තොත් තමන් අනිත් හැම තැනදීම දන්න කෙනෙක් වෙනවා. ඒ නිසා දන්නේ නැතිකම හිතන්න එපා ලැජ්ජ වෙන කාරණයක් කියලා. දන්නේ නැති තරමට හොඳයි තමන්ට ඉගෙන ගන්න පුළුවන්. එතකොට සංඛාර කියලා පදේ ඇහුවොතින් කවුරු හරි තේරුම් මොකද්ද කියලා අපට ඒකට ඒකාංශික උත්තර දෙන්න බෑ. හොඳට මතක තියාගන්න බුදුදහමේ ප්‍රශ්න වලට උත්තර දෙන ක්‍රම කීයක් තියෙනවද? හතරක් තියෙනවා. ඒකාංශ ව්‍යාකරණය, ඒ වගේම පැටකුච්චා ව්‍යාකරණය, විභජ්‍යවාදී ව්‍යාකරණය, තපනීය කියලා. ඒ නිසා ප්‍රශ්න අහනකොටම හිතන්න එපා ඒක පාරේ මැත නැත කියලා උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්න කියලා. එහෙමද උත්තර දෙන්න කියලා අමාරු වෙටෙන්න එපා. බුදුහාමුදුරුවත් එහෙම උත්තර දීලා නැහැ. ඒ නිසා ශ්‍රාවකයන් ඒ අපි කොහොමද උත්තර දෙන්නේ මේකාංශ ගන්නේ? බුදුහාමුදුරුවන්ට බැරි වෙච්ච එක. සමහර ප්‍රශ්න තියෙනවා පටිපුච්ඡා කියලා ප්‍රශ්නයක් ඇහුවොත් නැවතියකින් අහන්න ඕන ඔබ මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා. සංඛාර කියලා කියන්නේ මොකද්ද කියලා කවුරු හරි අහුවොත් නැවත අහන්න. ඔබ ওই සංඛාර කියලා අහන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා කියන තැන සංඛාරද? නැත්නම් ස්කන්ධ පංචකයේ තියෙන සංඛාරද? සබ්බේ සංඛාර අනිච්චා කියන තැන සංඛාරද? අபிසංකත සංඛාරද? පයෝගාදි සංඛාරද? අபிසංකරණ සංඛාරද කියලා ඔහොම නැවත අපට ප්‍රශ්න කරන්න වෙනවා. සංඛාර කියන එකම පදිය උනත් විස්තර කරගන්න එක සරල නෑ බුදුදහමේ. දැන් මේ කරුණු කියන්නේ හිතන්නේ මේ ඔක්කොම ගිහලා ඉස්කෝලේ උගන්වන්න කියලා නේ. වරදවා තේරුම් ගන්න එපා. එහෙම නෙවෙයි කියන්නේ. මේ ඉගෙන ගන්න ඕන ඔබ වහන්සේලා බුදුදහම උගන්වන අය හැටියට ඉතාම ඉහළ දැනුම් මට්ටමක ඉන්නට ඕන. ඉඳගෙන තමයි ඒන් ටිකක් අනිත් ප්‍රජාවට උගන්වන්නට ඕනේ. ළමයින්ට දැනගන්න ඕන මට්ටමින් විතරක් අපට දැනගෙන බෑ. ගුරුවරු හැටියට අපට ඊට දැවැන්ත වේගයකින් අපි ඉදිරියෙන් ඉන්නට ඕන. ඒ නිසා තමයි අපි නැවත නැවත ඉගෙන ගන්නට ඕන. ඒ නිසා තමයි අධ්‍යාපන විද්‍යාවේ කියන්නේ ඉගෙන නොගන්නා ගුරුවරයෙකුගේ නූගත යුතුය කියලා. ඒක ඉතාමත් වැදගත් ප්‍රකාශයක්. මොකද කියන්නේ? ඉගෙන නොගන්නා ගුරුවරයෙකුගේ නූගත යුතුය කියලා. ඇයි ඒ කියන්නේ එහෙම? ගුරුවරයාත් නිතර යාවත් කාලින වෙන්නට ඕන. ගුරුවරයාත් නිතර ඉගෙන ගන්න කෙනෙක් වෙන්නට ඕන. ඇයි එහෙම වෙන්න ඕන? එහෙම වෙන්නට ඕන දැන් දැනුම වේගයෙන් දිනු වෙන කාලයක්. පසුගිය කාලවකවානුව දැස බලන විට ක්‍රිස්තු වර්ෂ 1 සිට ක්‍රිස්තු වර්ෂ 1000 දක්වා ලෝකයේ දැනුම දෙගුණ වෙන ගත උනේ එක අවස්ථාවයි. අවුරුදු 1000කට ලෝක දැනුම් සම්භාරයේ දෙගුණ වුණේ එකවරයි. හැබැයි මේක ටික ටික අඩු වෙලා තියෙනවා. ඊට පස්සේ 1000 නම් 1500දී අවුරුදු 500ට බැස්සා. 500කදී දැනුම් සම්භාරයේ ලෝක දැනුම් සම්භාරයේ දෙගුණ වුණා. 1500 ඉඳන් එදා 900 දක්වා නැවත අවුරුදු 400 විතර බැස්සා. දැනුම දෙගුණ වෙන ගත උනේ එක කාලයක්. නැවත මේකත් තවත් අඩු වෙනවා. 1900 නම් වේගවත් දැනුම දියුණුනා. දැනුම තාක්ෂණය, නවීන උපකරණ, යුදෝපකරණ සියල්ලක්ම දියුණුනා. 1950 විතර අවුරුදු 50ට විතර බැස්සා දැනුම් සම්භාරය දෙගුණ වුණා. 1950 ඉඳන් 1980 විතර වෙනකන් දැනුම දෙගුණ වෙන්න නැවතත් කාලය අඩු වුණා. ඒ අවුරුදු 30 නැවතත් අඩු වෙනවා. 1980 ඉඳන් 1990 දක්වා අවුරුදු 10ට අඩු වුණා ලෝක දැනුම් සම්භාරයේ දෙගුණ වෙන්න. 1990න් පස්සේ හැම වසරක් පාසාම ලෝක දැනුම් සම්භාරය ශීඝ්‍ර ලෙස දියුණු වෙනවා. දැන් අවුරුද්දක් ගත වෙන්නේ නැහැ. මාස ගණනේ සමස්ත ලෝක දැනුම් සම්භාරයේ දෙගුණ වෙනවා. මෙන්න මේ තත්ත්වයක් මත ගුරුවරයෙක් හැටියට ඉස්සර නම් සැලකුවේ 1950ට කලින් සැලකුවේ එක වතාවක් ඉගෙන ගත්තොත් උපාධියක් ගත්තොත් මුළු ජීවිත කාලෙම ඉස්සරහම යනකම් මේක ඉගෙන ගන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි ඉස්සර සඳහන් කරන අපේ මහතුරු දන්නවා අපි අධ්‍යාපන විද්‍යාව ඉගෙන ගන්න කාලය ඉගෙනගෙන තියෙනවා. ඉස්සර ළමයි ඉස්කෝලේට දාලා අම්මල තාත්තලු මේ අයිනේ තියෙන තාප්ප දිගේ වාඩි වෙලා කොහොම බලාගෙන ඉන්නවා. මොකද්ද බලාගෙන ඉන්නේ? මේ ගුරුතුමා උගන්වන්නේ හැටි කෝට්ටකුත් තරම් එහෙම යනවා. මෙච්චර පොඩි ඔළුවක මෙච්චර දැනුම් සම්භාරයක් තියෙද කියලා දෙමාපියෝ පුතුම වෙන බලාගෙන ඉන්නේ. ඒ ඉස්සරහින් දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් ගුරුවරයා බලාගෙන ඉන්න මේ ශිෂ්‍යයට තියෙන දැනුම් සම්භාරය කියලා. පන්තියට එනකොට ඇතැම්මිට වෙනත් අධ්‍යයන වලින් ඉගෙනගෙන අන්තර්ජාලය පරිශීලනය කළා ශිෂ්‍යයා දැනුවත්ව පන්තියට එන්නේ. එක්තරා තැනකදී ගුරුවරේ උගන්වන ලිපියක් ලියන හැටි. මේල් එකක් ලියන හැටි. උගන්වනකොට ළමෙක් කියනවා ටීචර් අපි ওই විදිහට නෙමෙයි ඊමේල් ලියන්නේ කියලා. මේ වගේ ප්‍රශ්න කරන මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපට නිතරම අපේ දැනුම යාවත් කාලින කරගන්න වෙනවා. දැනුම යාවත් කාලින කරගැනීම සඳහා අපට විවිධ විදිහ උපක්‍රම තියෙනවා. පොතපත ඇසුරු කරන්න පුළුවන්, දේශනවලට අහුන්කම් දෙන්න පුළුවන්, විශේෂයෙන් තමන් එකට ඉන්න යහළුවන් එක්ක අදහස් හමාර කරගන්න පුළුවන්. මේ අපට වැදගත් වෙනවා. ඒ නිසා බුදුදහම ගැන අපි අධ්‍යයනය කරද්දී අපේ දැනුම් සම්භාරය දිනු වෙන්නට ඕන. විශේෂයෙන් අපි දන්නේ නැති පද ගැන විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන. දැන් අපි කතා කරමින් හිටියේ ප්‍රපංච කියන වචනේ. අපි කතා කරමින් හිටියේ සංඛාර කියන වචනේ. ප්‍රපංච කියන එකත් එහෙමම ගැඹුරු වචනයක්. බුදුදහමේ තියෙන ගැඹුරු වචන කීපයක් තියෙනවා. ප්‍රපංච කියන එක, ධම්ම කියන එක, අත්ථ කියන එක, සංඛාර කියන එක. මේ පද තනි අර්ථ නෙවෙයි, අර්ථ හුඟක් තියෙනවා. ඒ සන්දර්භය අනුව අදහස් වෙනස් වෙනවා, අර්ථ වෙනස් වෙනවා. දැන් උදාහරණයක් හැටියට බුදුහාඳුරෝ නැ අත්තා කියලා තියෙනවා, ආත්මයක් නැහැ කියලා. එහෙම කියන බුදුහාඳුරෝම අත්ත දීපා බික්කවේ විහෙත අත්ත සරණා නාඤ්‍ය සරණා කියලා කියනවා. ආත්මය සරණ කරගන්න, පිළිසරණ කරගන්න කියලා. ඒ අදහස් දෙකක්. අත්තා යත්නෝ නාතෝ කියලා කියනවා. ඒ කියන්නේ අර කියන ආත්ම දෘෂ්ටිය නෙවෙයි. එක තැනක තියෙනවා ධර්මයේ වඩන්න කියලා. යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා කියන යමෙක් මේ ධම්ම දකිනවා නම් ධර්මයේ දකිනවා කියලා. එතන කියන්නේ ධර්මයේ වඩන ඕන දෙයක් ඇටිය. නමුත් තවත් තැනක තියෙනවා ධම්ම කියන එක ධම්මානුපස්සනාව බලන්න. ධම්මානුපස්සනාවේ කුසලයේ වනි අකුසලක් තියෙනවා. නීවරණ තියෙනවා. ස්කන්ධ තියෙනවා. ඒවත් ධම්ම කියන පදයේ අරතල ගැඹුරින් ඇතුළත් කරලා තියෙනවා. ඒ නිසා එක පදයක් ගත්තොත් එක එක තැන විවිධ අර්ථකථන තියෙනවා. අපට ඒව දැනගන්න වෙනවා. ඒ නිසා මෙතෙන්දි වැදගත්ම කාරණයක් තමයි අපි යම්කිසි කෙනෙක්ගේ දේශනයක් අහනකොට, යම්කිසි ලිපියක් පොතපතක් කියවනකොට එයින් ලබන දැනුමෙන් විතරක් තීරණය කරන්න එපා මේකේ අවසානම දැනුම කියලා. බුදුදහමේ තියෙන සමස්ත විස්තරය මේකේ කියලා ඉක්මන් වෙලා ප්‍රකාශ නිකුත් කරන්න යන්න එපා. හොඳට තේරුම් ගන්න, හොඳට විමසලා බලන්න මේ කියන දේ ඇත්තද කියලා. මොකද අපි හරියට අර ඇතාගේ අඟ සලකුණු ඇඟපතේ ලක්ෂණ කියන අන්දේ වගේ අපි එක කොටසක් විතරක් දැනගෙන අපි හිතන එක සම්පූර්ණ ඇත්ත කියලා. දැන් උදාහරණයක් ඇටියට නාම රූප විඥාන කියන එක. දැන් මේ කියන හැම කරුණක්ම වැදගත්. හොඳ අවධානයෙන් ඉන්න, ප්‍රශ්න ඇති වෙනවා තියෙනවනම් ලියාගන්න, ප්‍රශ්නේ අහන්න. දැන් එක කෙනෙක් බුදුරජාණන් වහන්සේ සමස්ත පුද්ගලයන් විස්තර කළ තියෙනවා නාම රූප කියන වචනේ. ජටා සූත්‍රයේ සංයුත්ත නිකාය ජටා සූත්‍රයේ තියෙනවා යත් නාමංච රූපංච අසේසම උපරුජ්ජති කියලා. යම් කිසි කෙනෙකු මේ නාම රූප දෙකම ප්‍රහිණ වෙනවා නම් ඔහු මේ සසර දුකින් අවසන් වෙනවා කියලා. නාම රූප කියන වචන දෙකෙන් සත්‍ය විස්තර කරන කළ තියෙන අතරේදී තවත් තැනක කියනවා නාම රූප විඥානං කියලා. එතකොට මේ එක විස්තරයක් විතරක් දාන කෙනෙක් හිතන එකක් විතරයි හරි කියලා. එතකොට නාම රූප කියන එකෙන් විතරක් සත්‍ය විස්තර කළ තියෙනකොට රූපය රූපස්කන්ධේ නාමයේ අනිත් ස්කන්ධ හතරමයි තියෙනවා. නාම රූප විඥානං කිව්වම කොහොමද? නාම රූප විඥානං කියලා කිව්වහම රූපයට රූපස්කන්ධය, විඥාණයට විඥානස්කන්ධය, අනිත් ස්කන්ධ හතර නාමස්කන්ධයට. අන්න ඒ වගේ වෙන සන්දර්භය අපි බලන්න ඕන. දැන් මේ කරුණ හැම එකම වැදගත් ඔබ වහන්සේට. දැන් මේවා මෙතෙන්දී ඔබ වහන්සේලගේ කුතුහලය ඇති වෙන්න, බුද්ධි විකසනය වෙන්න මේ කියන්නේ. තමන්ට ඉගෙන ගන්න තියෙන පැති අනාගතේ තමන් ගැඹුරින් අධ්‍යයනය කළ යුතු පැති ගැනයි මේ ඉඟියක් දෙන්නේ. ඒ නිසා දැනටින දැනුමෙන් විතරක් සෑහීමකට පත්වෙන්න එපා. ඔබ වහන්සේලා තමයි මේ රටේ බුදුදහම විශේෂේත්‍රයේන ප්‍රමුඛයන් බවට පත්වෙන්නට උන අනාගතේ. වහන්සේලා මේ හැමදාම ඉන්නේ ගුරුවරු වෙනවා, ගුරු උපදේශකවරු වෙනවා, පරිපාලන සේවයට යනවා. ඒ හැම තැනදීම හොඳ දැනුමක් තියෙන කෙනෙක් බවට පත් වෙන්න. එතකොට තමන්ට කිසිම තැනකදී තමන් වැටෙන්නේ නැහැ තමන්. හැබැයි තමන් අවංකව දන්නේ නැති දේවල් දී කෙනෙක්ගෙන් හරි අහගෙන දැනුම උකහා ගන්න. දැන් කාලේ නෙමෙයි බුදුරජාන් වහන්සේගේ කාලෙත් ඇතැම් ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා තියෙනවා චිත්ත ගෘහපතියා උග්ග ගෘහපතිතුමා වැනි ගිහි අය ළඟට ගිහිල්ලා සමහර දන්න ධර්ම කාරණ අහගෙන තියෙනවා බුදුහාඳුරම් පිටත් කරලා තියෙනවා ඊළඟට ඒ දෙන්නාම කවුද චිත්ත ගෘහපතියයි උග්ග ගෘහපතියයි දෙන්නම කවුරුන්ද ඒ දෙන්නාම මාර්ගඵල වලින් කොයි මට්ටමකට පත් වෙච්ච අයද අනාගාමීයි ඒක ඉතාම සරල ප්‍රශ්න ඒව දන්නේ නැති කියන්න බෑ ඒකටම අදාළ ඉතාම ලස්සන කතාවක් තියෙනවා බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් නම් ඉන්නේ ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් වෙන අම්මා කෙනෙක් ඉන්නවා නම් ඒ අම්මට ඉන්නේ එකම පුතෙක් නම් ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන්න මොකද ඉල්ලීම මේක සඳහන් වෙන්නේ ඒක දීතු සූත්‍රය සහ ඒක පුත්ත සූත්‍රය ගැන සූත්‍ර දෙකේ ශ්‍රද්ධාවන්ත අම්මා කෙනෙක් ඉන්නවා නම් ඒ අම්මට ඉන්නේ එකම පුතෙක් නම් ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන්න මොකද ඉල්ලීම දොස්තර කෙනෙක් වෙන කියලාද ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන කියලාද විද්‍යාඥයෙක් වෙන කියලාද ඉංජිනේරුවෙක් වෙන කියලාද නැත ඒකම පුතාගෙන් ඉල්ලීමක් කරන්න පුතේ කොහොම හරි චිත්ත ගෘහපතිය හරි හත්තාලවක හරි වගේ වෙන්නේ කියලා චිත්ත ගෘහපතිය හරි හත්තාලවක හරි වගේ වෙන්නේ කියලා ඒ දෙන්නම අනාගම වෙච්චයි. ඒ පුතා කවදාහරි දවසක මහානන්න කැමති නම් ඒ පුතාගෙන් ඉල්ලීමක් කරන්න අම්ම ශ්‍රද්ධාවන්ත නම් අම්ම කියන්නේ දෙන්නටම තමයි තාත්තටත් එක තමයි කියන්නේ අම්මට විතරක් නෙමෙයි මේ කියන්නේ. ඒ පුතා කවදාහරි දවසක කැමති නම් පැවිදි වෙන්න ඒ පැවිදි වෙන දවසේ පුතාගෙන් ඉල්ලීමක් කරන්න. මොකද්ද? පුතේ කොහොම හරි සරියුත් හාමුදුරු හරි මුගලන් හාමුදුරු හරි වගේ වෙන්න කියලා. ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් නම් ඉන්නේ ඒ උපාසිකාවට ඉන්න එකම දුවක් නම් දුවලත් අමතක කළ නැහැ. ඒ එකම දුවගෙන් ඉල්ලීමක් කරන්න මොකද්ද? දුවේ කොහොම හරි නැත විසාකා වගේ වෙන්න කියලාත් නැහැ. බන්දුල මල්ලිකා වෙන්න කියලාත් නැහැ. සුමනා දේවී වෙන්නත් කියලාත් නැහැ. ඒ ඔක්කොම සෝවන් අය දුවට කියන්නේ දුවේ කොහොම හරි නන්ද මාතාව හරි කුජ්ජුත්තරාව හරි වගේ වෙන්න ඇති. ඔන්න දැන් තින් වාක්‍ය වෙනස් කරගන්න වෙයි. බුදුහාමුදුරෝ ගිහි අයට අනාථ පින්දිකවත් විසාකාවවත් වෙන්න කියලා නැහැ. මෙන්න ආදර්ශ. ඒ නිසා බුදුහාමුදුරෝ ආදර්ශයක් දෙනවා නම් දෙන්නේ ඉස්ලාම ආදර්ශය දෙන්නේ අල්ලාහ ඒව නෙවෙයි. මේක තමයි ලක්ෂණය. ඒ දුව කවදාහරි දවසක මහාන වෙන්න කැමති නම් ඒ මහාන වෙන දවසට මොකද කියන්නේ? දුවේ කොහොම හරි කවුරු හරි වගේ වෙන්න කියලාද? කේමාව හරි උප්පලවනව හරි වගේ වෙන්න සමේක අපි නිකන් මේ උදාහරණයක් විදිහට කිව්වේ ඇත්තෙන්ම අපේ සංඝ කියන වචනේ ගත්තොතින් පැවිදි ස්වාමීන් වහන්සේලා විතරක් නෙවෙයි අංගුත්තර නිකාය 4 වෙනි නිපාතයේ තියෙනවා සෝබෙන්ති කියලා සූත්‍රයක්. ඒ සෝබෙන්ති සූත්‍රයේ පැහැදිලිවම සඳහන් වෙනවා යම් කෙනෙක් මේ ශාසනයේ ව්‍යක්ත විනීත විසර දෙනොද සමා කිසියම් ස්වාමීන් වහන්සේ කෙනෙක් භික්ෂුවක් අන්නේ භික්ෂුව විසින් මේ සංඝයා සෝබමාන කරනවා කියලා. වියක්තෝ විනීතෝ විසරදෝ කියලා සඳහන් කරනවා. ඒ වගේම යම් කිසි භික්ෂුණියක් මේ වියක්ත විනීතාදී ලක්ෂණනි යුක්ත නම් ඔහු සංඝයා සෝබමාන කරනවා කියලා. ඒ දෙබල විතරක් නෙවෙයි. යම් කිසි උපාසකේ මෙන්න මේ ලක්ෂණ යුක්ත නම් ඒ උපාසකයා මේ සංඝයා සෝබමාන කරනවා කියලා. උපාසික විතරක් නෙවෙයි උපාසිකාවටත් එහෙම කියනවා මේ 4 දෙනා ගැනම කියනවා. මොකද සූත්‍රේ? සෝබෙන්ති සූත්‍රයේ අංගුත්තර නිකායේ සෝබෙන්ති සූත්‍රයේ මේ කාරණා සඳහන් කරනවා. අපි මේ තාම සඳහන් කරන්නේ ධර්මයේ තියෙන මූලික ලක්ෂණ ටිකක්. අපි දැන් මෙතෙක් සඳහන් කරපු කාරණා මතකද? අපි සඳහන් කළා ත්‍රිපිටකයේ බෙදීම් කතා කළා, එක එක අංග වලට බෙදෙන හැටි කතා කළා, ධර්මයේ ගුණ ගැන කතා කළා, සවාඛාදාදී ගුණ ගැන කතා කළා, බුදුදහම අනාවරණය කියන කාරණේ කතා කළා. ඒ වගේම මේ ධර්ම කියලා කියන්නේ අනුපූර්ව ප්‍රතිපදාවක්. බුදුහාඳුරෝ පහරාද සූත්‍රය වැනි තැන්වල දේශනා කරනවා, හරියට මහා සාගරයේ ක්‍රමයෙන් වෙරළේ පටන් ගැඹුරට යනවා වගේ මේ තථාගත දර්ශනයත් ක්‍රමයෙන් ගැඹුරට යන්නේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විඥාන කියලා. බුදුහාම දේශනා කරනවා නාදිකේන අඤ්ඤාරාධනං වදාමි කියලා. ආරම්භයේදීම මම ගැඹුරු ප්‍රඥාව සඳහන් කරන්නේ නැහැ කියලා. එහෙම සඳහන් කරපු අවස්ථාව සුවිශේෂී අවස්ථා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේලා දන්නවා ඇති මේ සම්බුද්ධ ශාසනයේ වඩාම බුදුහාමුදුරු හැරුණකොට ප්‍රඥාවන්තම කෙනා කවුද? බුදුහාමුදුරු හැරුණකොට ප්‍රඥාවන්තම කෙනා කවුද? ඔව්, සරියුත් ආනන්ද බොහොම හොඳයි. මේ සම්බුද්ධ ශාසනයේ ඉක්මනින්ම ඊටාම අඩු දේශනයකදී අඩු වචන ගානක් අහලා රහත් වෙච්ච කෙනා කවුද? ඔව්, බොහොම හොඳයි. බාහ්‍ය දාරුතිරිය කුද්දක නිකායේ උදාන පාළී දෙන බාහ්‍ය සූත්‍රය කියලා එකක්. ඒ වංගිතේ බාහ්‍ය සික්කිතබ්බං දිත්තේ දිට්ඨමත්නම් භවිස්සතේ සුකේ සුතේ සුතමත්නම් භවිස්සතේ විඤ්ඤාතේ විඤ්ඤාතමත්නම් භවිස්සති ආදී වශයෙන් සඳහන් කරනවා. ඒ අයට දේශනා කළේ කෙලින්ම ප්‍රඥාව. එක විටම ප්‍රඥාව ඉලක්ක කරගෙන ඊටාම ගැඹුරින් දේශනා කළා. සරියුත් හාමුදුරුව වෙනුත් එහෙම ඇත්තේ මාසගේ හාමුදුරුව ඊයේ ධම්මා හේතුඵවා කියලා ගාථාවෙත් ඊටාම ප්‍රඥාව ගැන තමයි සඳහන් කළේ. නමුත් බුදුදහමේ තියෙන සාමාන්‍ය ලක්ෂණය තමයි ඊටාම අනුපිළිවෙලින් යන්නේ. ඒ වගේම අංගුත්තර නිකායේ දසක නිපාතේ සූත්‍රයක් කියනම ඊටාම වැදගත් සූත්‍රයක් අවිද්‍යා සූත්‍රය කියලා. අවිද්‍යා සූත්‍රය මේ කියන හැම සූත්‍රයක්ම වහන්සේට ඉතාම වැදගත්. බණ කියන විතරක් නෙවෙයි, තමන්ගේ දැනුම තමන්ගේ අවබෝධය දිනු කරගන්න. ඒකෙන් සඳහන් කරනවා මේ ධර්මයේ අවසාන නිෂ්ඨාව තමයි, ඉහළම පරමාර්ථය තමයි විද්‍යා විමුක්තිය සාක්ෂාත් කර ගැනීම. ඒ විද්‍යා විමුක්තිය නිකන් ලැබෙන්නේ නැහැ. විද්‍යා විමුක්තියට පසුතලයක් තියෙනවා. විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරගන්න නම් ඊට මුලින් සම්පූර්ණ කරගත යුතු කාරණයක් තියෙනවා. මොකක්ද ඒ කාරණය? විද්‍යා විමුක්තිය ලැබෙන්නේ සත්බොජ්ජංගේ වැඩුවොතින්. සත්බොජ්ජංගේ වැඩුවොත් තමයි විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙන්නේ. ඊට පස්සේ සඳහන් කරනවා සත්බොජ්ජංග නිකන් වැඩෙන්නේ නැහැ. ඒක වැඩෙන්නත් පසුබිමක් තියෙනවා, භූමියක් තියෙනවා. සත්බොජ්ජංගේ වැඩෙන්නේ කොහේද? සත්බොජ්ජංගේ වැඩෙන්න නම් සතර සතිපට්ඨානෙ නැමැති භූමිය තුල ඉන්නට ඕන. සතර සතිපට්ඨානෙ නිකන් වඩන්න බෑ. සතර සතිපට්ඨානෙ වඩන්න නම්, සතර සතිපට්ඨානෙ වැඩෙන්න නම් තවත් ලක්ෂණ තියෙනට ඕන. ඒ මොකද්ද? සතර සතිපට්ඨානෙ වැඩෙන්න නම් ත්‍රිවිධ සුචරිතය තියෙනට ඕන. කාය සුචරිතය, වාචී සුචරිතය, මනෝ සුචරිතය කියන කය, වචනය, සිත කියන මේ තුන් දොර සුචරිතවත් වෙන්නට ඕන. ත්‍රිවිධ සුචරිතයක් නිකන් සම්පූර්ණ වෙන්නේ නැහැ. ත්‍රිවිධ සුචරිතය සම්පූර්ණ වෙන්න නම් ඉන්ද්‍රිය සංවරය තියෙනට ඕන. ඉන්ද්‍රිය සංවරයත් නිකන් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ වෙන්න නම් සති සම්පජඤ්ඤය තියෙනට ඕන. සති සම්පජඤ්ඤයත් නිකන් සම්පූර්ණ වෙන්නේ නැහැ. සති සම්පජඤ්ඤය සම්පූර්ණ වෙන්න නම් යෝනිසෝ මනසිකාරය තියෙනට ඕන. යෝනිසෝ මනසිකාරයත් නිකන් සම්පූර්ණ වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය සම්පූර්ණ වෙන්න නම් ශ්‍රද්ධාව තියෙනට ඕන. ශ්‍රද්ධාවත් නිකන් සම්පූර්ණ වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව සම්පූර්ණ වෙන්න නම් සද්ධර්ම ශ්‍රවණය තියෙනට ඕන. සද්ධර්ම ශ්‍රවණියත් නිකන් සම්පූර්ණ වෙන්නේ නැහැ. දැන් මතකද ඔක්කොම කාරණා ටික? සද්ධර්ම ශ්‍රවණියත් නිකන් සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක සම්පූර්ණ වෙන්න කල්යාණ මිත්‍රාශ්‍රය තියෙනට ඕන. කරුණු 10ක් එකිනෙකට බද්ධ වෙලා යනවා. දැන් මෙන්න මේ වගේ කරුණු සමහර 10ක් තියෙනවා, 15ක් තියෙනවා, 8ක් තියෙනවා, 3ක් තියෙනවා, 2ක් තියෙනවා. එක එක විදිහට එක එක ඔඩියන්ස් එක අනුව, ශ්‍රාවකයන් අනුව බුදුරජාණන් වහන්සේ ඒ අවස්ථාවේ දේශනා කළා තියෙනවා. දැන් මෙතන 10ක් තියෙනවායි කියලා, තව තැනක 5යි තියෙන වැරදිය කියලා ඉක්මන් තේරණ ගන්න යන්න එපා. ඒ 5 කියපු දැනුත් තියෙනවා, ඒ වෙනම සන්දර්භයකින් එක කියලා තියෙනවා. ඒක හරියට එන්නේ. අපි දැනගන්නට ඕන, දක්ෂ වෙන්නට ඕන මේක කොයි පදණිමෙද කියන්නේ කියලා. වැඩිපුර විස්තර තියෙන කොයි වගේ අවස්ථාවකද? ශ්‍රාවකයන් බුද්ධිමත් අවස්ථාවේද, බුද්ධි අඩු අවස්ථාවේද? ඔව්, බොහොම හොඳයි. බුද්ධි අඩු අවස්ථාවේදී තමයි උගා විස්තර දක්වන්නේ. බුද්ධිය වැඩි නම් කෙටියෙන් කියනවා. නමුත් අකිතන්නේ මේ උගා විස්තර කරනවා කියලා. ඉතින් සමහර වෙලාවදී තාම කෙටියෙන් කාරණා සඳහන් කරන හැබැයි අනුපිළිවෙලක් තියෙනවා. එතකොට මේ 10 ආයෙ බලා ගන්න මුලින්නම් අගපැත්තට බලගන්න. මුල්ම කාරණේ මොකද්ද? කල්‍යාණ මිත්‍රාශ්‍රය. දැන් සාමාන්‍ය ඉස්සර නම් කල්‍යාණ මිත්‍රයෙක් කිව්වම සජීවී පුද්ගලෙක් ඉන්නට ඕන. නමුත් දැන් එහෙම වෙන්නේ නැහැ. දැන් පොතක් වෙන්න පුළුවන්. CD එකක් වෙන්න පුළුවන්. වෙබ්සයිට් එකක් වෙන්න පුළුවන්. නැත්තම් YouTube එකේ වෙනම දේශනයක් වෙන්න පුළුවන්. විවිධ ආකාරවල මේ කල්‍යාණ මිත්‍රයන් අද අප වර්තමානයේ අපේ ළඟම ඉන්නවා, අපේ කාමරෙම ඉන්නවා, අපේ ඇතැමිට ජන්ම දුරකතනෙම ඉන්නවා. අපි උඹක් වාසනාවන්තය වර්තමානයේ. හැබැයි අපි දක්ෂ වෙන්නට ඕනේ හැබැයි ධර්ම කවුද කියන්නේ කියලා. නැත්නම් අපේ කාලේ නැස් වෙන එක වෙයි. අපට කවුරුවත් පරේක්ෂණ කරගෙන යන්න අවශ්‍ය නැහැ. අපි ඉස්සෙනිකව දක්. අන්න ඒ හැකියාව ඇති කරන්නයි මේ දේශනය කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. කෙනෙක් දේශනයක් කරනකොටම තමයි දක්ෂ වෙන්නේ. මෙයා කියන්නේ කොයි තැනින්ද දැන් මේ කියන්නේ කියලා. අන්න ඒ අවබෝධය ලැබෙන්නයි බුදුදහම ගැන සමස්ත සැකිල්ලක් මේ දැන් කියන්නේ. ඒ වගේම කෙනෙක් වරදවාගෙන ඉන්නවා නම් ධර්ම කියලා දෙයක් එයාට වැරදි චේතනක් තේරුම් ගන්න පුළුවන්. හැබැයි අවධානයෙන් අහගෙන ඉන්නට ඕනේ. නිදියගත් උත්ප්‍රය කරන්න වෙන්නේ. නිදිය කියන්නේ අවධින් එකක් බෑ මේක ලේසියෙන් තේරුම් ගන්න. මන්ද අවධානයෙන් ඉන්නට ඕනේ. එතකොට අපි මේ කාරණේ සඳහන් කළේ කල්යාණ මිත්‍රාශ්‍රය තියෙනකොට මොකද වෙන්නේ? සද්ධර්ම ශ්‍රවණය ලැබෙනවා. සද්ධර්ම ශ්‍රවණය ලැබෙනකොට ශ්‍රද්ධා වැඩෙනවා. ශ්‍රද්ධා වැඩෙනකොට යෝනිසෝ මනස්කාරය වැඩෙනවා. යෝනිසෝ මනස්කාරය වැඩෙනකොට සති සම්පජාන දිනු වෙනවා. සති සම්පජාන දිනු වෙනකොට ඉන්ද්‍රිය සංවරය ඇති වෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති වෙනකොට ත්‍රිවිධ සුචිරිය ඇති වෙනවා. ත්‍රිවිධ සුචිරිය ඇති වෙනකොට සතර සතිපට්ඨාන තුල පිහිටනවා. සතර සතිපට්ඨාන තුල පිහිටනකොට සත්‍ය බොජ්ජංග වැඩෙනවා. සත්‍ය බොජ්ජංග වැඩෙනකොට විද්‍යාමිකේ සාක්ෂාත් වෙනවා. මේ වගේම ඉතම කෙටියෙන් සඳහන් කරන සූත්‍රයක් තියෙනවා, ආනාපාන සති සූත්‍රය. ආනාපාන සති සූත්‍රය සඳහන් කරනවා එකක් වඩනකොට හතරක් වැඩෙනවා, හතරක් වැඩෙනකොට හතක් වැඩෙනවා, හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා කියලා. එකක් වඩනකොට හතරක් වැඩෙනවා, හතරක් වැඩෙනකොට හතක් වැඩෙනවා, හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා කියලා. මොනවද ඒ කාරණා? ඒ එකම එක කාරණේ මොකද්ද? අනුමානෙන් කියන්න බලන්න. ඒ එකම එක කාරණේ මොකද්ද? අර කාරණා 10 සටහනේ දක්වනමයි. අර අපි මුලින් කියපු කාරණා 10 බය වෙන්න එපා. අන්තිම පිටුවේ තියෙන මේ 10 වෙනි පිටුවේ තියෙන මේකේ අනු පිටුවේ. එතකොට අපි දැන් මේ කියන්නේ ඒක නෙවෙයි. දැන් කියන කාරණේ මේක නෑ. දැන් කියන්නේ මොකද්ද? එකක් වඩනකොට හතරක් වැඩෙනවා, හතරක් වැඩෙනකොට හතක් වැඩෙනවා, හතක් වැඩෙනකොට දෙකක් සාක්ෂාත් වෙනවා කියලා. මොනවද ඒ කාරණා? එකම එක ආනාපාන සතිය. මං හිතුව අනුමානෙන් හරි කියලා ආනාපාන සති සූත්‍රය කියලා කිව්වනේ මුලින්. ආනාපාන සතිය නැමැති එකම ධර්ම. හැබැයි වරදා තේරුම් ගන්න එපා, මහ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන විදිහට නෙවෙයි, ඒ තියෙන හතර ආකාරයකට විතරයි. ගිරිමානන්ද සූත්‍රයේ තියෙන විදිහට 16 ආකාරයකට. ආනාපානසති සූත්‍රයේ තියෙන විදිහට 16 ආකාරයකට වඩන්න. එහෙම ආනාපානසතිය වඩනකොට ඒ විදිහට සතර සතිපට්ඨානෙ වැඩෙනවා. සතර සතිපට්ඨානෙ වැඩෙනකොට සත්ත බොජ්ජංග වැඩෙනවා. සත්ත බොජ්ජංග වැඩෙන නම් සතර සතිපට්ඨානේ නැමැති භූමිය තුල ඉන්න තෝරන. අපි සාමාන්‍ය කියන්නේ සතබුද්ධංග වඩන කියලානේ බණවට කියන්නේ. එහෙම නිකන් වැඩෙන්නේ නැහැ. එහෙම වැඩෙන නම් මේ පසුතලෙමත් ඉන්න ඕනේ. මේ පසුතලයට එන්න තව ලක්ෂණ තියෙනවා. එතකොට ආනාපාන සතිය වඩනකොට සතර සතිපට්ඨානේ වැඩෙනවා. සතර සතිපට්ඨානේ වැඩෙනකොට සත්බොජ්ජංග වැඩෙනවා. සත්බොජ්ජංග වැඩෙනකොට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා කියලා. මෙන්න මේ අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා. අනුකුබ්බ සික්කා, අනුකුබ්බ පටිපදා, අනුකුබ්බ කිරියා කියලා අංගුත්තර නිකායේ පහාරද සූත්‍ර වෙනි තැන්වල සඳහන් වෙනවා. මේ ධම්මගේ අනුපිළිවෙල අනුපූර්ව ප්‍රතිපදාව. ඒක බොහෝ තැන්වල අපට මේ අනුපිළිවෙල දැක ගන්න පුළුවන්. අන්න ඒ අනුපිළිවෙලේ කෙසේ ගියත් බුදුහාඳුරෝ පැහැදිලිවම දේශනා කරනවා මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න නම් පුද්ගලයාගේ ළඟ තියෙන ලක්ෂණ ටිකක් ගැන සඳහන් වෙනවා. මජ්ක්‍ධිම නිකායේ වේක නස්ස කියලා සූත්‍රයක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ වේක නස්ස කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රය දැක්වෙනවා ඒතු විඤ්ඤෝ පුරිසෝ අසටෝ අමායාවි නවංක ජාතෝ කියලා. බුදුහාඳුරෝ කියනවා බුද්ධිමත් මිනිසුනි මා වෙත වෙන්න කොයි වගේ ඇටද කියන්නේ. අසටෝ අමායාවි නවංක ජාතෝ, කපටි නොවෙන්න ඕන, අමායාවි මායාකාරී නොවෙන්නට ඕන, නවංක ජාතෝ උජුක ජාතිකෝ ඍජු අය වෙන්නට ඕන. බුද්ධිය තිබුණට විතරක් බෑ, යා කපටි කෙනෙක් නම්, මායාකාරී කෙනෙක් නම්, වංක කෙනෙක් නම් එයාට දැනුමෙන් ඔළුව පුරව ගන්න පුළුවන්. නමුත් දහම් මගයට වැඩෙන්නේ නැහැ, දහම අවශෝෂණය වෙන්නේ නැහැ යාට. ඇයි? එයා බණ අහන්නේ වෙනස් අදහසකින්. එයා බණ අහන්නේ පොදේශකයා විවේචනය කරන්න, නැත්නම් තමන් ප්‍රශ්න අහලා වෙන දෙයක් ඉස්මතු කරන්න, තමන්ගේ සක්කාය දිට්ඨිය වැඩි කරගන්න, මේ වගේ දේවල් තමයි බොහෝ විට මේක ධර්මයේ භාවිත කරන්නේ. මේක අර සර්පයා වැරදි පැත්තෙන් අල්ලගත්තා වගේ ප්‍රධාන දෙයක් තමයි. විශේෂයෙන් දේශකවරු හැටියට අපි බොහෝ විට දේශනයක් කළා අපි ඉස්මතු වෙන්න යනවා නේද? මේක අපට වැරදි ස්ථානයක්. විශේෂයෙන් පෙරදිගරණවල මේක තියෙනවා. නමුත් බටහිර සහ යුරෝපයට ගියාට පස්සේ මේක හුඟක් වෙනස්. ඒ දේශක ඉස්මතු වෙන උත්සාහ කරන්නේ නැහැ. සමහර විට හිතෙනවා මේ දේශගෞරව මේ සකය දීටි දුරු කළද කියලා හිතෙනවා. ඒ තරම් නිර්හංකාරව, නිහතමානීව, අනතිමානීව ඒ කියන කාරණා කියන තමන් ලකුණු දාගෙන නෙවෙයි කියන්නේ, තමන් කියන කාරණේ ඉස්මතු කරන්නේ කියන්නේ. ඒක කියලා තමන් පැත්තකට වෙනවා. ඇත්තම විශේෂයෙන් ඊට වඩා අපි බෞද්ධ භික්ෂුන් වහන්සේලා හැටියට අපිටත් වඩා හුඟක් ඉදිරියෙන් ඉන්නට ඕන. අපි කියලා දෙයක් අපි ඉස්මතු වෙන උත්සාහ දරනවා නම් එතනින්ම තේරෙනවා අපි ධර්මමගේ නෑ කියලා. මේ ධර්ම දේශනාවක මේ කරුණ ටිකක් අටපාඩම් කළා කියලා අපිට කීර්තිය ලබා ගන්න කොහෙත්මයි තියක් නෑ. ඒ කීර්තිය සියල්ලක් මෙයන්නේ බුදුහාඳුරන්ට. ඒ කීර්තිය යන්නේ මේ ධර්ම වස්තර 2500ක අධික කාලයක් ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ආපු අතීත භික්ෂුන් වහන්සේලට. උභාන්සල දන්නවා බුදු වර්ෂ 236 දී ධර්මාසෝක රජතුමාගේ කාලේ ලංකාවට බුදුදහම රැගෙන ආව මිහිඳු හාමුදුරුවෝ. ඒ 236 දී රැගෙන ආපු මේ ධහම බුදු වර්ෂ 440 දී වළගම්බා රාජසමය වෙනකම්ම තවත් ඒ වගේම කාලයක් මේ ධහම ඉතාම දුෂ්කරතා මැද්දේ බැමිණි පියාසාය වැනි අතිශය අවුරුදු 12ක තිමිච්ච නියම් කාලය වැනි ඒ වගේ කාල පසු කළා මේ ධහම ආරක්ෂා කළා, සුරක්ෂිත කළා, මතු පරපුර වෙනුවෙන් ස්ථාපිත කරා ලාංකේය භික්ෂුන් වහන්සේලා. ඒ අභිමානය, ඒ ගෞරවය අදත් ලෝකේ අය ලාංකික බෞද්ධයන්ට දක්වනවා. ලංකාවේ සිංහල වචන ඩෝකෙට කියපු සමහර වචන තියෙනවා. ඒ එක වචනයක් තමයි බෞද්ධ ආගමත් එක්ක කියපු වචනයක් තියෙන ලෝකෙට. දැන් වර්තමානයේ වෙන පිට රටවල ඩික්ෂනරි වල දානවා. මොකද්ද? මොකද්ද? වෙසක් කියන එක. වෙසක් දේ කියලා කියන්නේ. වෛසාඛ කියන සංස්කෘත වචනේ, වෙසක් කියන පාලි වචනේ, සිංහලෙන් වෙසක් කියලා කියන්නේ. වෙසක් දේ කියලා කියන්නේ. සමහර රටවල ඇතැම් විට එක ස්ථානවල රැස් වෙනවා ලෝකයේ ඉන්න සියලුම බෞද්ධ භික්ෂුන් වහන්සේලා. වෙසක් පොයට. එහෙම රැස් වෙලා අපේ ලාංකීය ස්වාමීන් වහන්සේ විතරක් නෙවෙයි අනිත් ථේරවාදී මහායාන දෙගොල්ලගෙම සියලුම රටවල අය. භික්ෂුන් වහන්සේලා රැස් වෙලා බෞද්ධයන් එක මහා විශාල උත්සව සමරනවා. වෙසක් දේ නැමැති එකම තේමාව යටතේ. ඒ විතරක් නෙවෙයි. ඒ මිනිස්සු උඩ ලැල දෙනවා පොඩියක් අහසේ. මොකක්ද ඒ පොඩිය? ෂඩ්වර්ණීය යුතු ලාංකිකයන්ගේ නිර්මාණය පෙච්ච බෞද්ධ පොඩියක් ඒ අභියස ලැල දෙමින් තියෙනවා. ඇයි එවැනි ගෞරවයක් ලංකාවට හිමි වුනේ? ලංකාවේ මැනෙක් කියන හින්දද? ලංකාව දූපතක් හින්දද? ඒ කිසිම සාධකයක් නෙවෙයි. ලෝක බෞද්ධ අභියස මෙවැනි ගෞරවයක් අපට හිමි වුනේ මේ නිර්මල ථේරවාදී බුදුදහම මුල් බුදු සමය ආරක්ෂා කිරීමෙහි මතු කරපුට දායාද කිරීමේ ගෞරවය තවමත් ලාංකිකයන්ට හිමි වෙනවා. වර්තමානයේ අපේ අඩුපාඩු සිදු වෙනවා තමයි. නමුත් ඒ අපේට අභිමානය තාමත් අපට තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ලංකාවේ ඉන්න හාමුදුරු ටිකයි ඉන්නේ. දැන් බුරුමේ, සියම, තායිලන්තේ වගේ රටවල් ගත්තොත් 105 ලක්ෂ 8 ඉන්න ඒ රටවල් තාවකාලික පැවිද්දත් එක්ක හාමුදුරු ලක්ෂ ගණන් ඉන්නවා. ලංකාවේ ස්වාමීන් වහන්සේලා කීනම දෙන්නේ? ලංකාවේ? ඔව්, ලංකාවේ 30,000ක් වඩා අඩි 25,000 30,000 අතර ගණන් තියෙන්නේ. නමුත් අර ලක්ෂ ගානට වඩා මේ ඉන්න හාමුදුරු ටික කරන සේවය වැඩි. ඒ වගේ ශක්තියක් අපිට තියෙනවා. අපි පිරිස් බලෙන් වැඩි නැතුණාට අපේ සංවිධාන ශක්තිය අතින්, නිර්මාණශීලීත්වය අතින් අපි තාමත් ඉදිරියෙන් ඉන්නවා. ඒකෙන් අපි සතුට වෙන්න ඕන. ඒ වගේම අපේ කුසලතා අපි කවදාවත් වර්ධනය කරගන්නට ඕන. අපි මේ සාකච්ඡා කළේ මේ ධම්මග වඩද්දී අපට තියෙන්නට ඕන ලක්ෂණ. ඒ වගේම බුදුදහම කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රඥාව දිනු කිරීම සඳහා යන ගමනක්. ඒ ප්‍රඥාවට සමාන වචන හුඟක් තියෙනවා. බුදුදහමේ ප්‍රඥාවට තියෙන සමාන වචන මොනවද? සමාන වචන මොනවද? දැන් ධම්මචක්ක සූත්‍රේ මොනවද තියෙන්නේ? සක්කොමුදපාදී, ඥානමුදපාදී, පඤ්ඤාමුදපාදී, විද්‍යාමුදපාදී, ආලෝකෝදපාදී. මේ සමාන වචන ප්‍රඥාවට තියෙන. ඒ වගේම සම්මාදිට්ඨිය කියලා කියනවා. ධම්මවිචය කියලා කියනවා. මේ වගේ තවත් පද හුඟක් තියෙනවා. ප්‍රඥාව තමයි පඤ්ඤා නරණං රතණං මිනිසුන්ට තියෙන ඉහළම ආභරණය. මණික ප්‍රඥාව. අපදාන සෝබිනී පඤ්ඤා කියලා කියනවා. චරිතයෙන් ප්‍රඥාව සෝභමාන වෙනවා කියලා. ප්‍රඥාවෙන් චරිතය සෝභමාන වෙනවා කියලා. ඒ වගේම පඤ්ඤාය පරිසුජිතී කියලා කියනවා. ප්‍රඥාවෙන් තමයි ආධ්‍යාත්මික පරිසුද්ධත්වය ලැබෙන්නේ කියලා. මෙන්න මේ ප්‍රඥාව කරා යන ගමන් මගේදී මුල ඉඳන් අග දක්වා සම්පූර්ණ වියුතු කාරණා හතරක් නිතර නිතරම බුදුදහම තුල සාකච්ඡාවට භාජනය වෙනවා. එක දිගටම සාකච්ඡා වෙන පොඩි කතාවක් ඇත්තියන ටිකක් ඉතින් අමාරු ගැතියි බුත් පේනවා. දැන් ප්‍රඥාවේ තියෙන වැදගත්කම කියන්න. හොඳ ලස්සන කතාවක් තියෙනවා. කතා කිව්වෙම නෑ නේද? මේ කොසප රජතුමාගේ මාලිගාවේ හිටිය දෙවියකට දරුවෙක් හම්බුණා. දරුවෙක් ලැබිච්ච අවස්ථාවේ ඒ දිනේම සේවිකාවකට දරුවෙක් හම්බුණා. මේ දෙනම් පිරිමි ළමයි. මේක ඇතුළත් වෙන්නේ අංගුත්තර නිකායේ සුමනා සූත්‍රයේ. සුමනා සූත්‍රයෙන් දාලා අටුවාවේ තමයි සඳහන්. එතකොට රජතුමා තීරණය කළා මේ දෙන්නාම එකම දවසේ පිටුනේ දෙන්නාම රජමාර්ගය හදන්න කියලා. ඊට පස්සේ මොකද වුනේ? මේ දෙන්නාම එකම කාමරේ දැන් ඉන්නේ. එකම කාමරේ ඉන්නකොට අර රජ කුමාරයා රජපහසු ගන්න නිසා යා ලස්සන ඇඳක සුහෝගී ඇඳපිනේ. අර දුප්පත් ළමයා කොහමද? එකම කාමරේ වුණාට ඒ ළමයා පැදුරු කඩමාන තියෙනවා. මෙහෙම ඉන්නකොට දවසක් අවුරුදු 2-3 වගේ යනකොට මේ ළමයින්ට ජාති ස්මරඥාණිය පහළ වුණා. ඉස්සෙල්ලාම භාවී හිටපු දැන ගැන අවබෝධයක් ඇති වුණා. මුලින්ම ඇති වුණේ අර ඇඳ හිටිය ළමයට. එයා දැක්ක මීට ඉස්සෙල්ලාම භාවයේ තියා මහානල හිටිය කෙනෙක්. කාශ්‍යප බුදුරජාන් වහන්සේ කාලේ මහානල හිටිය කෙනෙක්. කයිදෙර හිටිය කෙනෙක්. එයා ඒත් එක්කම බැලුවා. එයාත් එක්කම යාළුවෙක් පැවිදිලා හිටියේ. ඒ යාළුවා කොහෙද කියලා බැලුවා. බලනකොට මේ පැදුරේ නේහලු. ඊට පස්සේ බැලුව මොකද මේ උනේ කියලා. ඒ කාලේ මේ හාමුදුරු දැන් මේ ඇඳේ ඉන්න හාමුදුරු කුමාරයා ඒ කාලේ පැවිදි වෙන කාලේ යා හොඳට සිල්වත් වෙලා තියෙනවා. මේ දෙන්නාම සීලෙන් සමානයි, ශ්‍රද්ධාවෙන් සමානයි, ප්‍රඥාවෙන් සමානයි. හැබැයි ඒකෝ දායකෝ, ඒකෝ අදායකෝ. ඒ මොකද කියන්නේ? එක්කෙනෙක් දන් දෙන කෙනෙක්, අනෙක් කෙනා දන් දෙන්නේ නැහැ. අර ඇඳේ ඉන්න කුමාරයා ඒ කාලේ පැවිදි හිට ඒ කාලේ කොහොමද පින්නපාති ගිහිල්ලා එයා සමනුපානදලා අනිත් ස්වාමීන් වහන්සේලාට පින්නපාති බෙදලා තියෙනවා. දානය සම්පූර්ණ කරලා තියෙන ඒකයි දානය සම්පූර්ණ කරනකොට කියලා තියෙනවා මේ අනිත් හාමුදුරුවෝ දානය සම්පූර්ණ කළා නැහැ. එයා හිතන උනන්දුවක් දක්වලා නැහැ. එතකොට දැන් මෙයා මේක දැකලා කියනවා අර පැදුරේ ඉන්න කුමාරයට කියනවා මොකද්ද? යහලුව මතකද අපේ අතීත අත්දැකීම? අපි දෙන්නාම කැවිදල හිටියයි නේද? මම එදා කිව්වනේ දානය සම්පූර්ණ කරන්න කියලා. ඔන්න දන්නවත් නොදීපු නිසා ඔන්න වැඩේ කියලා කිව්වා. ඊට පස්සේ පැදුරේ හිටියගෙන මොකද්ද කියන්නේ? පැදුරේ හිටියගෙන ආගෙන යාළුව ආඩම්බර වෙන්න එපා. ඇඳේ තියෙන සතර මහා භූත රූප, පැදුරේ තියෙන සතර මහා භූත රූප කියලා. බලන්න ප්‍රඥාවෙන් බලපු හැටි. අපදාන සෝබිනී පඤ්ඤා, පඤ්ඤා නරණං රතණං කියලා කියන්නේ මෙන්න මේකයි. ප්‍රඥාව ළඟදී අනිත් භෞතික බාහිර පරිසරයේ සාධක යාට එච්චර අගේ නැහැ, වටින්නේ නැහැ. ඒ නිසා තමයි ප්‍රතිලාභයෙන් අතුරින් සීවලි හාමුදුරෝ කිසියම් විදියක ප්‍රතිපාසුමක් ලැබලා යම්කිසි මානසික සුවයක හිටියනම් ආස්වාක්‍ය ඥානය තුළින් ඊට නොදෙවෙනි මානසික සුවයකින් හිටිය කවුද? ලෝසක හාමුදුරුවෝ. ආස්වාක්‍ය ඥානෙන් දැනම සමානයි. විමුක්ති සුවයෙන් දැනම සමානයි. අපට තමයි හිටියේ අනේ පව් ලෝසක හාමුදුරුවෝ බලගෙන හිටියේ සීවලි හාමුදුරුවන්ට නම් වාක් හම්බුණ කියලා අපිට තමයි දුක. ලෝසක හාමුදුරුවන්ට එහෙම දුකක් නැහැ. ඒ නිසා තමයි මේ සුමනා සූත්‍රෙම දැක්වෙනවා. මම දැන් කියවලා තියෙන්නේ ස්වාමීන් වහන්සේලා සුමනා සූත්‍රෙ බණක් කියලා තියෙත් සමහරටනේ. වැදගත් සූත්‍රයක් ඇත්තෙම සුමනා සූත්‍රය කියන මෙන්න මේ සිද්ධියම නිමිති කරගෙන සුමනා දේවිය බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නාම ශ්‍රද්ධාවෙන් සමානයි, සීලෙන් සමානයි, ප්‍රඥාවෙන් සමානයි. හැබැයි මේ දෙන්නාගේ එක වෙනසක් තියෙනවා. මොකද්ද වෙනස? ඒකෝ දායකෝ, ඒකෝ අදායකෝ. දායක කියන්නේ කාටද? දන් දෙන කෙනාටනේ. ඔව්, දන් නොදෙනවා නම් දායක සමිතියේ සභාපති නම් දායක නෙවෙයි. දායක කියන්නේ දන් දෙන කෙනා, අදායක කියන්නේ දන් නොදෙන කෙනා. එතකොට සුමනාදේවි යහනම ස්වාමීනි මේ සීලයෙන්, ශ්‍රද්ධාවෙන්, ප්‍රඥාවෙන් සමාන මේ දෙන්නා මනුස්ස ලෝකයේ මේ විදිහට කාලය ගත කළා. යම්කිසි දවසක මේ දෙන්නා මිය ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ගියොත් මේ දෙන්නාගේ වෙනසක් තියනවාද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන උසමනාදේවි මේ දෙන්නගේ වෙනසක් තියනවා. අර දන් දීපු කෙනා දන් නොදීපු කෙනාට වඩා දිව්‍යමය ආයුෂ, දිව්‍යමය වර්ණය, දිව්‍යමය අධිපති භාවය ආදී කාරණාවලින් යා ඉදිරියෙන් ඉන්නවා කියලා. ඊළඟට තවත් ප්‍රශ්නයක් අහනවා. මේ දෙන්නාම දිව්‍ය ලෝකේ ඉඳලා නැවත මනුස්ස ලෝකයට ආව තියෙනවා. මනුස්ස ලෝකයට ආව මේ දෙන්නාගේ අතර වෙනසක් තියෙනවාද කියලා. බුදුහාඳුරු කිනෝස් වෙනසක් තියෙන මොකද වෙනස? දන් දීපු කෙනා නොදීපු කෙනාට වඩා මිනිස්යමේ ආයුෂය, වර්ණය, සැපේ, අධිපති භාවය කියන මේ කාරණාවලින් ඉදිරියෙන් ඉන්නවා. නැවත අහනවා. මනුස්ස ලෝකයට ආපු මේ දෙන්නා යම් කිසි දවසක පැවිදි වුණොත් පැවිදි වෙච්ච මේ දෙන්නාගේ වෙනසක් තියනවාද කියලා. සඳහන් කළා. ඔව්, පැවිදි වෙච්ච මේ දෙන්නාගේ අතර වෙනසක් තියෙනවා. මොකද වෙනස? පැවිදි වෙච්ච කෙනාට සිව්පස්සය අර දන් දීපු කෙනාට සිව්පස්සය හොඳට ලැබෙනවා. අනිත් කෙනාට එච්චර නැහැ. ඒ නිසා සමහර අය සසර හොඟක් පින් කළා තියෙන ඉතින් අපිට නොලැබුණාට එච්චර දුක් වෙන්න එපා. සමහර අයට වා ලැබෙන අය ඉන්නේ සසර දන් දීපු අය. හැබැයි ඉතින් ප්‍රඥාවෙන් අපිට ඒ අය පසුකල යන්න පුළුවන්. ඊළඟට තවත් ප්‍රශ්නයක් අහනවා. මේ පැවිදි වෙච්ච දෙන්නා යම් කිසි දවසක රහත් වුණොත් රහත් භාවයේහි ආස්වාක්‍ය ඥානයේහි මේ දෙන්නාගේ වෙනසක් තියෙනවාද කියලා අහුවා. උත්තරේ මොකක්ද? ආසවක්ඛිය ඥානෙ ළඟදී දෙන්නාගේ වෙනසක් නැහැ කියලා. එතෙන්දි සමානයි දෙන්නම. විමුක්ති සුවයෙන් කෙලස් දුරු කිරීමේ සුවයෙන් දෙන්නාම සමානයි. ආසවක්ඛිය ඥානෙන් සරුවත් හාමුදුර සමානයි. මුගලන් හාමුදුර සමානයි. සීවලි හාමුදුර සමානයි. ලෝසත හාමුදුර සමානයි විතරයි නෙවෙයි බුදුරජාණන් වහන්සේ සමානයි. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අහංහි අරහ ලෝකේ මමත් ලෝකේ රහතන් වහන්සේ කෙනෙක් කියලා. බුදුරජාණන් වහන්සේ සුවිශේෂී වෙන්නේ අභිඥාවලින්, සද අසාධාරණ ඥානවලින්, දසබල ඥානවලින් තමයි විශේෂ වෙන්නේ. ආසවක්ඛි ඥානෙ සමානයි. ඉතින් අපි මේ සඳහන් කළේ ප්‍රඥාවට අදාළ කතාවක් මේ කිව්වේ. කෙසේ වෙතත් ප්‍රඥාවෙන් අපට සියල්ලක්ම ජය ගැනීමේ වාසිය තියෙනවා. මෙන්න මෙවැනි ලක්ෂණ යුක්ත බුදුදහම තුළ ප්‍රඥාව දිනු කිරීම සඳහා හේතු වන ප්‍රධාන කරුණු හතරක් බුදුදහම තුළ නිතර නිතර අවධානයට ලක් වෙනවා. මොනවද ඒ කාරණා හතර? කල්‍යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව. මේ හතර සෑම ආධ්‍යාත්මික ස්තරයකම සිටින අයට ප්‍රයෝජනක් කරනවා. හිතන්නේ පා රහත්න වෙච්චයි කියලා රහතන් වහන්සේලාත් මේක කරලා තියෙනවා. රහතන් වහන්සේලාත් බණ අහලා තියෙනවා. රහතන් වහන්සේලා ධර්ම සාකච්ඡා කරලා තියෙනවා. ඇයි රහතන් වහන්සේලා බණ අහන්නේ? රහතන් වහන්සේ කියන්නේ කටකිච්ච කෙනෙක්. අනුපත්ත සදත්තා පරිචින භව සංයෝජනයි වශයෙන් සඳහන් වෙනවා කරුණු. රහතන් වහන්සේට කරන්න දෙයක් නැහැ. කෙලෙස් නැති කිරීම වශයෙන් කරන දෙයක් නැහැ. නමුත් රහතන් වහන්සේලාට කවදොරට කාර්යභාරයක් ලෝකේ වෙනුවෙන් තියෙනවා. ඒ නිසා තමයි සමහර අභිඥා නොමැතිව රහත් වෙච්ච සමහර උතුමන් ආසවක් ඥානෙ ලැබුවට පස්සේ අභිඥා ලබාගෙන තියෙනවා. ඊර්ධිමාන ලබාගෙන තියෙනවා. ඇයි ලබලා තියෙන්නේ? තමන්ගේ මාන්‍ය වැඩි කරගන්නද? නැත. ඒ වඩලා තියෙන්නේ ලෝකේ වෙනුවෙන් යහපත කරන්න. මිහිඳු හාමුදුරුව මතක තියාගන්න ත්‍රිපිටකය අධ්‍යයනය කළ තියෙන සම්පූර්ණ කටපාඩම් කළා තියෙන්නේ රහත් වුණාට පස්සේ. මිහිඳු හාමුදුරුව රහත් වෙලා ලංකාවට එන කලින් මාස කීපයක් තමන්ගේ මෞතුමිය සමග වේදිකාවල හිටියා. ඒ ඉන්න කාලේ ත්‍රිපිටකය විතරක් නෙවෙයි අටුවා සම්ප්‍රදාය සියල්ලක්ම කටපාඩම් කළා විතරක් නෙවෙයි ලංකාවේ කළ තියෙන චූප භාෂාවක් අධ්‍යයනය කළා කියලා කියනවා. ඒ ලෝක සාස්නික සේවය අභියස රහතන් වහන්සේලා අධ්‍යාපනය ලබලා තියෙනවා. මේක ඉතාම වැදගත් කාරණයක්. එතකොට මෙන්න මේ වගේ ප්‍රඥාව දිනු කිරීම සඳහා හේතු වන මේ කරුණු හතර සෝතාපට්ඨාංග හැටියටත්, ඒ වගේම මේ හතර දැක්වෙන අංගුත්තර නිකාය හතර නිපාතයේ පඤ්ඤා බුද්ධි කියන සූත්‍රයේ, පඤ්ඤා බුද්ධි සූත්‍රයේ ප්‍රඥාව වැඩි කිරීමට හේතු වන කාරණා සඳහන් වන සූත්‍රය. හොඳයි, අපි මේ සඳහන් කළේ බුදු සමයේ මුල් පසුබිම ගැන මේ සාකච්ඡා කළේ. ඒ සඳහන් කරන කාරණාවලින් මේ ස්වාමීන් වහන්සේලාට හෝ අපේ කතිකාචාර්ය ස්වාමීන් වහන්සේලාට මහතුරුන්ට උනත් කමන්නේ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. අපි මෙතෙක් කියපු කාරණාවලින් තාම අපේ දේශනය අවසන් නැහැ. මේ ස්වාමීන් වහන්සේලාගේ උනන්දුව හැටියට අපි තව ඉදිරියටත් කාරණා සාකච්ඡා කරන හැබැයි උනන්දුව පේන්න ඕනේ ගයින් නොපෙනුනොත් කොයි වෙලේ හරි ඉතින් කරන්න කෝපේ. මේ කියපු කරුණු වලින් ගැටලු තියෙනවා නේද? පුළුවන් මට්ටමින් මේ උත්තර දෙන්න. තාම ගැඹුරු කරුණ තාම විස්තර කරන්න පටන් ගත්තේ නැහැ. ඒ තාම සරල ටිකක් තාම කතා කරමින්. නැහැ, කේම රූපණා දෙන්න රහතන් වහන්සේලා. ඒ කියන්නේ පැවිදි වුණොත් මේ ආදර්ශය ගන්න කිව්වේ ගිහි හැටියට කුජුත්තරවයි නන්ද මාතාවයි. ඒ දෙන අනාගාමියයි ගිහි අය. ඔව්, ගිහි අය ගිහි කෙනෙක් වශයෙන් ඉතලම එක්සැම්පල් එක තමයි එක්ක චිත්තගෘහපතියා නැත්තම් හත්තාලවක පිරිමියයි වශයෙන් ස්ත්‍රී වශයෙන් කේම කුජුත්තර හරි උපල නන්ද මාතාව හරි ඒ ගිහි මොඩල්ස් ගිහි එක්සැම්පල්ස් අනාගාමී නිසා ඒ කියන්නේ නිතරම ඉහළම ආදර්ශය තමයි දුන්නේ. උදාහරණයක් කියන්න බලන්න. ධර්මයේ කොහෙන්ද දැනගන්න ගත්තේ? ඒ කොහෙන් හරි දැනගන්නේ මේ සම්බුද්ධ උත්පාද කාලයක දැනගන්න නම් අනිවාර්යයෙන්ම තවස්ෘතවත් සාගම වෙන්නට ඕන. එහෙම නැත්නම් එයා අබුද්ධ උත්පාද කාලයක පස්සේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙන්න ඕන. බුදුවරයෙක් නැති කාලෙක එක්ක පස්සේ බුදුරෙක් වෙන්න ඕන. බුද්ධෝත්පාද කාලයක නම් එයා තවස්ෘතවත් සාගම අහන්නට ඕන. අහන්න හෝ පොතපතක් කියවන්න හෝ දේශනාවක් අහම්බන් දෙනව කුමනෝ ක්‍රමයකින් මේක ලැබෙන්නට ඕන. මේක සාමාන්‍ය අපි වගේ අයට විතරක් නෙවෙයි. ප්‍රඥාවෙන් බුදුරජාණන් වහන්සේට විතරක් දෙන්නේ වෙච්ච සරුවත් හාමුදුරන්වත් මේක තනියම කරගන්න බැරි වුණා. ඒක තමයි හැටි. ඒක තමයි ධර්මයේ අමාරු කියලා කියන්නේ දුෂ්කරයි කියලා කියන්නේ. මොකද ලෝකේ යන්නේ සියලුම තැන්වල සඳහන් කරන කරුණ වලට වඩා සුවිශේෂී කාරණයක් බුදුදහමේ කියනවා. මොකද ඒ කාරණේ? ලෝකේ යන්නේ හැම දිනෙකම ආගම්, දර්ශන, විද්‍යාවන් ඉගැන්වීම් කුමන හෝ දෙයක් ලෝකේ තියෙනව නම් ඒ ටික ඔක්කොම එක පැත්තකට දාන්න පුළුවන්. මොකද ඒ පැත්ත? ඒ පැත්ත තමයි අපි ඉපදෙන කලින් ලෝකයක් තිබුණා. ඒ තිමිච්ච ලෝකේ අපි ඉපදුණා. අපි මිය ගියාට පස්සෙත් ඒ ලෝකෙ ඉතුරු වෙනවා කියලා. ඒ ලෝකේ තමයි පරේෂණ අධ්‍යයන සියලක්ම කරන්නේ. බුදු සමයේ තේරුම් ගන්න කියන මේක කියන්නේ සම්මුති සත්‍ය විදියට, conventional truth එක විදියට. නමුත් පරමාර්ථ සත්‍ය යනකොට ඒක වෙනස්. ultimate truth එකට යනකොට. එතෙන්දි තමයි බුදුදහම පැහැදිලිවම ඉරක් ගහලා වෙනස් කරන්න පුළුවන්. බුදු සමයේ ලෝකය කියන්නේ මොකද්ද? ඇසේ ඉපදීම, ඇසේ මේ මොහොතට ඇස දාලා බලනකොටයි ලෝකය පහළ වෙන්නේ. ඒක අතීතයෙන් මෙතෙන්ට එන දෙයක් නෙවෙයි, මෙතනින් අනාගතයට යන දෙයක් නෙවෙයි. දැන් මේ ශබ්දේ වගේ මේ ශබ්දය කලින් තිබිච්ච ශබ්දයක් නෙවෙයි. ඒක ඇතුණාට පස්සේ ඉතුරු වෙන්නේ නැහැ. මේ ශබ්දය අපේ චක්කු ඉන්ද්‍රියට, සෝත ඉන්ද්‍රියට ඇති වෙච්ච දෙයක්. අනිත් ඉන්ද්‍රිය පහටමත් මේ තත්ත්වෙම තමයි. අපි ඇසින් රූපයක් දකිනකොට හරියට කණ්ණාඩිය ළඟට යනවා වගේ ඒ මොහොතේ හේතු ටික නිසා යන් දැකීම ඇති වෙනවා. හේතු ටික නැති වෙනකොට එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මෙන්න මේක තමයි බුදුදහමේ කියන සුවිශේෂී ලක්ෂණ. අපි වගේ සාමාන්‍ය විතරක් නෙවෙයි. පින්කම් කරන නැත්නම් විතරක් නෙවෙයි. රූපාවචර ධාන ලැබන විතරක් නෙවෙයි. අරූපාවචර ධාන ලැබකෝ ආලාර කාලාම උද්දකරම් පුත්ත අසිත කාල දේවල වැනි අයත් එය යා විඥා ලැබුවේ, ධාන ලැබුවේ මේ දෘෂ්ටියෙන් ඉඳලා. මේ සම්මුති සත්‍ය කියන්නේ අපි ඉපදෙන කලින් ලෝකයක් තිබුණා. ඒ ලෝකය පහළ වුණා. ඒ ලෝකෙන් පස්සෙත් අපෙන් පස්සෙත් මේක ඉතුරු වෙනවා. සහ යම බාහිර දකිනකොට බාහිර තුල එයාගේ හිත බැස ගන්න. මෙන්න මෙතනින් බුදුදහම වෙනස් වෙනවා. අන්න ඒ වෙනස් වීමේ පණිවිඩය මාර්ගඵලලාභී හෝ නැත්නම් ධර්මයෙන් මැනවින් අසා දැනගත්තු කෙනෙක් වෙතින් අහන්න ඕන. එහෙම නැතුව සරුවත් හාමුදුරන්ට බැන්නේ. සරුවත් හාමුදුරන්ට සිද්ධ වුණා අර අස්සජ හාමුදුරන්ගෙන් "ඒ ධම්මා හේතුඵවවා" කියන ගාථාවෙන් තමයි මේක තේරුම් ගත්තේ. අන්න ඊට තමයි කල්‍යාණ මිත්‍ර වාසය අවශ්‍යයි. හැබැයි සමහර අයට අවුරුදු ගණන් යන්න පුළුවන්. සමහරට එක තප්පරෙන් ඔක්කොම ටික වැඩෙනවා. ඒක තමයි ලක්ෂණය. විමුක්තායතන කියලා එක. මේක ඉතාම වැදගත්. අංගුත්තර නිකාය පංචාක නිපාතයේ තියෙන විමුක්තායතන සූත්‍රය. විමුක්තියට පත්වන කාරණා පහක් ගැන ඔබතුමාට විමුක්තිය නේ ඇහුවේ. විමුක්තියට ඇතුළත් වෙන දොරටු පහක් තියෙනවා. ඒ දොරටු පහ තමයි එකක් ධර්මශ්‍රවණය. ධර්මශ්‍රවණය විමුක්තායතනය. ඒ වගේම ධර්ම දේශනාව. ධර්ම දේශනා කිරීමත් විමුක්තායතනයක්. ධර්ම සාකච්ඡාව. ධර්මයේ පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කිරීමත් විමුක්තායතනයක්. ධර්ම සජ්ජායනය විමුක්තායතනයක්. පස්සේ නිකාරණේ මොකද්ද? භාවනා බොහොම හොඳයි. භාවනාව පහෙන් එකක් 120ක් විතරයි. හැබැයි සඳහන් වෙනවා භාවනාවෙන් තොර වූ ධර්ම ශ්‍රවණයක් නැත කියලා. භාවනාවෙන් තොර වූ ධර්ම ශ්‍රවණයක් නැත කියලා. ඇයි? නිසි විදියට ධර්ම ශ්‍රවණය කරනව නම් භාවනාවක් වගේ ඉතාම අවධානයෙන් නුවණින් සිහියෙන් ඒ බණ අහන්නට ඕන. ඒ නිසා මේ දොරටු පහකින් අපට ඇතුළු වෙන්න පුළුවන්. ඒ නිසා සමහර අය බණ අහද්දිම මේ පියවර ටික ඔක්කොම සම්පූර්ණ වෙනවා. බාහිර උනේක. බාහිර දාරුචීරියට උනේ ධර්ම ශ්‍රවණයේදීම ප්‍රඥා වැඩම වෙයි. ඔහුගේ විමුක්තායතනෙ විවර වුණා. ඒක නිකන් බැස්සසරදී ඉන්ද්‍රිය ධර්ම වඩලා තියෙනට ඕන. මොනවද ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ? සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියලා. බුදුරජාණන් වහන්සේට සුවිශේෂී ඥානයක් තිබුණා. ඉන්ද්‍රිය පරෝපකාරියක් තියෙනානි. මෙන්න මේ ඥානය තුළින් බුදුහාමුදුරු බලනවා කෙනෙක් දැක්ක ගමන්ම. කෙනෙක් දැක්ක ගමන්ම බලන්නේ අපොච්චර ප්‍රඥාව දිනු කරපු කෙනෙක්ද කියලා. යාගේ බාහිර ලස්සනමත්, කුලේවත්, ධනවත්කමවත්, ඉපදිච්ච රටවත් මේ බලන්නේ. එයා ඇතැම් විට දේශන ශාලාවේ කෙළවරේම ඉන්න දුප්පත්ම බොහොම දුර්වර්ණම කෙනෙක් වෙන පුළුවන්. බුදුහාමුදුරු ඇතැම් විට පේන එයා තමයි ප්‍රඥාවන්තම කෙනා කියලා. අන්න එයා තමයි ඉලක්ක කළා විශේෂයෙන් බණ කියන්නේ. ඒ නිසා මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම තමයි අපේ සැබෑ දායාදය. මේ ඉන්ද්‍රිය ධර්ම තමයි අපේ නිවන් මඟ තීරණය කරන ප්‍රධාන සාධකය. මේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙන විදිහට තමයි අපේ නිතරම කාලය ගත කරන්න ඕන. හොඳයි, අපි දැන් ඉඳන් ඇත්තටම දැන් කරුණු ටික පටන් ගන්න මෙතන ඉඳන්. දැන් මෙතෙක් සඳහන් කළේ පසුබිම විතරයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කරුණු අපට විවිධ ප්‍රභේද අනුව විවිධ මට්ටම් වලින් ලෝකයාය කරුණු සඳහන් කළ විස්තර කළ තියෙනවා. එක ක්‍රමයක් තමයි බුදුහාඳුරන්ගේ සම්බුද්ධ දේශනා නමින් ඇතුළත් වන ත්‍රිපිටකයේ නැත්නම් 84,000ක් ධර්මස්කන්ධයේ මඩංගු කරුණු අපට ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. මේ සටහනේ තියෙන එක මම අන්තර කළුලැල්ලේ අවශ්‍ය නැහැ. ඒ තමයි දෙවෙනි පිටුවේ තියෙන්නේ මෙලොව දිනුව සඳහා හේතු වන කාරණා. ඊළඟට පරලොව දිනුව සඳහා හේතු වන කාරණා. ඊළඟට විමුක්තිය හේවත් නිවන සඳහා හේතු වන කාරණා. සරලව ගන්න පුළුවන්. ඊටාම අනුපිළිවෙලින් අනුපූර ප්‍රතිපදාවකින් තමයි ටික ටික ගැඹුරට යන්නේ. මුලින්ම බුදුරජාණන් වහන්සේ වැඩිපුර දේශනාවලදී කරන්නේ මෙලොව ජීවිතය සඵල කරගන්න හේතු වන කරුණ ටික විස්තර කරනවා. කෙනෙක් මේ ජීවිතය සාර්ථක වෙන නම් එයා අංග හතරකින් දිනු වෙන්නට ඕන. මොනවද ඒ අංග හතර? ඒ අංග හතර තමයි අධ්‍යාපනය, ආර්ථිකය, සෞඛ්‍ය, සදාචාරය. අධ්‍යාපනය තමයි වැදගත්. ඒ නිසා තමයි සිඟාලෝ අධි සූත්‍රයේ වැනි තැන්වල මේක සඳහන් කරන්නේ. ගිහි විනය හැටියට සඳහන් වන සිඟාලෝ අධි සූත්‍රය, ධම්මික සූත්‍රය, ව්‍යග්ගපජ්ජ සූත්‍රය, මංගල සූත්‍රය, පරාභව සූත්‍රය, මේ වගේ සූත්‍රවල දැක්වෙන ගිහි විනය විදියට මේ ආර්ථික සුරක්ෂිතභාවය සඳහා අධ්‍යාපනය වැදගත්. එනිසා තමයි සිඟාලෝවද සූත්‍රය දැක්වෙන්නේ මව්පියන්ගෙන් දරුවන්ට ඉටුවනට උණු යුතුකම් අතරින් තුන්වෙනි යුතුකම් විදියට මොකද්ද? සිප්පං සික්ඛාපදෙන්ති කියලා. සුතමය බව ධනයක් විදියට දක්වනවා. මංගල සූත්‍රයේදී බාහු සත්‍යංච සිප්පංච කියලා මංගල කරුණක් විදියට දැක්වෙනවා. අධ්‍යාපනය වැදගත්. අධ්‍යාපනයේදී විෂය කරුණ විතරක් නෙවෙයි වර්තමානයේ අපට භාෂා ඥානය දිනු කරගන්න වෙනවා. තමන් දන්න විෂය කරුණ ලෝකයට සම්ප්‍රේෂණය කරන්න මාධ්‍යයක් විදියට භාෂා කුසලතාවයත් වැදගත් වෙනවා. ඒ නිසා අධ්‍යාපනයෙන් දිනු වැදගත්. ඒ නිසා කියනවා දැනුම ධනය කියලා. වර්තමානයේ සලකන්නේ දැනුම ධනය කියලා. වැඩිපුර දැනුම ලැබපු කෙනා වැඩිපුර ධනෙ උපයනවා කියලා. ලංකාවේදී නම් ඒක එච්චර පේන්නේ නැහැ. නමුත් ලංකාවෙන් එහාට ගියාම ඒක හොඳට පැහැදිලිව පේනවා. ඒ නිසා අධ්‍යාපනිකම් වැඩගත් දෙයක්. අධ්‍යාපනය නිසා අපේ චරිතය සෝබමාන වෙනවා. ඒ නිසා තමයි සංස්කෘත පඬිවරු දක්වන්නේ විද්‍යා දඩාති විනයන් කියලා. විද්‍යාවෙන් විනය ශික්ෂණය හික්මීම ලබා දෙනවා කියලා. සාමාන්‍යකයින් කෙනෙකුට වඩා හොඳ සුචරිතවත් අධ්‍යාපනයක් ලැබුව කෙනාගේ චරිතය ජීවිතය ලස්සනයි. අධ්‍යාපනයේ වටිනා සාධකයක්. ඒ වගේම කාරණයක් තමයි දෙවෙනි කාරණය, ඒ ලැබපු අධ්‍යාපන අනුරූප වූ ආර්ථිකයකින් තමන් දිනු වෙන්නට ඕන. බුදු සමයේ ඕනෑතරම් ධනෙ උපයන්න අනුශාසනා කරනවා. හැබැයි එක නිම්මක් තියෙනවා. බාහා බල පරිචිතේහි සේදා වක්කිතේහි ධම්මිකේහි ධම්මලද්දේහි කියලා. දැහැමිව තම දැහැතේ වීරියෙන් දහදිය වගුරුවල ඕනතරම් ධනෙ උපයන්න පුළුවන්. නමුත් සමහර ඇත්තන් හිතනවා ධනෙ උපයනකොට ආගම තුල ඉන්න බෑ කියලා. ආගමික උපදෙස් ධන උපයන්න බාධාවක්, ධනෙ උපයන්න බාධාවක් කියලා සමහර අය හිතනවා. නමුත් නැහැ. බුදුදහමේ පැහැදිලිවම දැක්වෙනවා ධර්මඥානෙ තියෙන කෙනා දුසිරිතට නැඹුරු වෙන්නේ නැහැ, යසිල්වත් කෙනෙක් වෙනවා. ඒ නිසා යාට ධනවත් වෙන පහසුයි කියලා. ඒ නිසා ඒ ධනෙ උපයීමේදී සත්ත වනිජ්ජා මාංශ වනිජ්ජා මජ්ජ වනිජ්ජා ආදී වශයෙන් සඳහන් කරනවා. සතුන් වෙලදාම, අවියවද වෙලදාම, වසවිස වෙලදාම, මස් මාංශ වෙලදාම මේ ආදීන් දුර වෙලා ධනෙ උපයන්නේ කියලා. ඒ වගේම සෞඛ්‍ය ගැන බුදුදහම අගය කරනවා. ආරෝග්‍ය පරමාලාභ කියලා. නිරෝගී බව ලබා ගැනීම සඳහා කායික නිරෝගී භාවය සඳහා හේතු වන ශාසනා විතරක් නෙවෙයි බෙහෙත් තේ පවා දැක්වෙනවා. කායික නිරෝගීතාවය විතරක් නෙවෙයි බුදුදහමේ විශේෂයෙන්ම අවධානය යොමු කරනවා මානසික නිරෝගීතාවය, මානසික සුවතාවය ගැන. ඒ සඳහා බුදුදහමේ උපදෙස් සඳහන් වෙනවා. ඒ වගේම සදාචාරවත් ජීවිතයක් වැදගත් වෙනවා. කෙනෙක් ආගමක් නොහැදුවත්, පරලොවක් නොපිළිගත්තත් හැම කෙනෙක්ම මෙන්න මේ කරුණු හතරෙන් දිනු වෙන කැමති කිසිදු ආගම් ජාති රට ભેදයකින් තොරව. ඒ සඳහා දිනු වෙන පුළුවන් හැම පැත්තක්ම බුදු දහම තුලින් අපට මඟ පෙන්වනවා. හැබැයි මේක මේ දිනු විතරක් බුදු දහමෙන් අනුමත කරන්නේ නැහැ. මේක හරියට ප්‍රථම උපාධිය ගත්තා වගේ, ෆස්ට් ඩිග්‍රී ගත්තා වගේ. ෆස්ට් ඩිග්‍රී විතරක් කරාම අපේ මාස්ටර් ඩිග්‍රී එකටත් යන්නට ඕන. ඒ දෙවෙනි පියවර පරලොව දිනුව සඳහාත් අපි යම්කිසි කාර්යභාරයක් කරන්න ඕන. මෙන්න මේ සඳහා ධර්ම ශ්‍රවණය තුළින් කම්මස්සකතා ඥානෙ නැමැති සම්මා දිට්ඨිය උපයෝගී කර ගැනීම, සම්මා දිට්ඨිය දිනු කර ගැනීම වැදගත් වෙනවා. මහා චත්තාරිසක සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේහි. එහි සඳහන් වෙනවා සම්මා දිට්ඨින් පහන් දෙක්කවේ දොයන් වදාමි. අත්ති දෙක්කවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපදිවේ පක්ඛා. අත්ති දෙක්කවේ සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකෝත්තරා මග්ගංගා කියලා. මොකද සූත්‍රේ දැන් මේ කියනවා දරා ගන්න අමාරුද දන්නේ නැහැ. නමුත් උත්සාහ කරන්න. මේ කියන කරුණු ඉතුරුත් වෙනවා. කොහේ හරිය බය වෙන්න එපා. අපි මේ සඳහන් කළේ සම්මා දිට්ඨියේ පියවර දෙකක් තියෙනවා. මොකද ඒ පියවර දෙක, එකක් කම්මසකතා සම්මා දිට්ඨියේ පදනම් වෙච්ච පුණ්‍ය භාග්‍ය වූ ශාස්ත්‍ර වූ සම්මා දිට්ඨියක් තියෙනවා. අන්න ඒ සම්මා දිට්ඨිය තමයි මෙන්න මේ දෙවෙනි පියවරට උපකාරී වෙන්නේ. එයා දන්නවා හිත අපිරිසිදු යම් අකුසලයක් කරෝතින්, ක්‍රියාවක් වචනයක් හැසිරීමක් වුණෝතින් තමන්ට දුක් විපාක එනවා. චක්කන්න වහතෝ පදං. එයා ඒ නිසා හැකිතා දුරට සබ්බ පාපසකරණ කියපු විදියට අකුසලෙන් දුර වෙනවා. එයා කැමති නෑ දුක් විඳින්න. දුක් විඳින්න කැමති නෑ වගේම එයා කැමති සැප ලබන්න. ඒ නිසා එයා සිත පිරිසිදුව තමන්ගේ කයින් වචනයෙන් සිතින් හොඳ දේවල් කරනවා. ඒ කරන ක්‍රියාවන් අනුව තමන්ගේ පිටුපස්ස යන එන්න සෙවණැල්ල වගේ එයාට පිහිට වෙනවා. මෙන්න මේ අවබෝධය සමගම මෙන්න මේ කම්මසකතා සම්මා දිට්ඨියත් එක්කම ඒ තැනත්තාගේ ජීවිතවල ලොකු වෙනසක් වෙනවා. ඒ තමයි යා හැකි තාම දුරට හිත පිරිසිදුව දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා. මේ පින් කිරීම සලකන්නේ චිත්ත පරික්කාර කියලා, චිත්ත අලංකාර කියලා. හිතට පිරිකර, හිතට අලංකාර කියලා. අපි බොහෝ විට අපේ ශරීර අලංකාර වෙන දේවල් කරන්නේ, අපේ හිත අලංකාර වෙන, හිත ලස්සන වෙන දේවල් තමයි පින්කම් කියලා කියන්නේ. දැන් අපට හිතෙනවා නම් මේ වගේ අපේ ස්වාමීන් වහන්සේට දන් දීලා තියෙනවා, දෙමව්පියන්ට සලකලා තියෙනවා, ගුරු හාමුදුරන්ට සලකලා තියෙනවා, ලේ දන් දීලා තියෙනවා. ඒව හිතනකොට තමයි සතුටක් ලැබෙන්නේ. විශේෂයෙන් වික්ෂුන් වහන්සේලා හැටියට අපට ලොකු කුසලයක්, තවත් ස්වාමීන් වහන්සේකට උපකාරයක් කරනවා නම් ඒක ලොකු පිණක්. විශේෂයෙන් ස්වාමීන් වහන්සේලාගෙන සමාන ස්වාමීන් වහන්සේ දෙමව්පියන්ට ඇතැමිට හරියට නිවාස පාසු ගන්නෑ නොයි කරදර. අපිට පුළුවන් නම් අපට හොඳ ධායකු ඉන්නවා නම් ඒ වගේ ඇතෝරලා අපිට කරන්න පුළුවන්. ඒව සාමාන්‍ය කෙනෙකුටත් වඩා බොහොම ඉහළ මට්ටමේ කුසල් වේවා. මොකද ඒ ස්වාමීන් වහන්සේ මේ ශාස්ත්‍රීය තුල ස්ථාවර කිරීමට ඒක අපි කරන ලොකු අනුග්‍රහයක් වෙනවා. එනිසා මෙන්න මේ වගේ කාරණා වලින් දානය හොඳ දෙයක්. දානයට වඩා අනිසංසදායි සීලය, සීලයට වඩා අනිසංසදායි භාවනාව. එනිසා දක්ෂින විභංග සූත්‍රය වැනි තැන්වල සඳහන් වෙනවා සතා සිව්පාවාගේ පටන්, ත්‍රිසංගත සතාගේ පටන්, දුස්සීල මිනිසයා දක්වා ටිකෙන් ටික දාන ආනිසංසය වැඩි වෙන හැටි. එහෙම දක්වල සඳහන් කරනවා ඒ සියල්ලටම වඩා මාර්ගඵලලාභී උතුමන්ට දෙන දාණය වැඩි. ඊටත් වඩා ආනිසංසදායි රහතන් වහන්සේට, පසේ බුදුරජාණන් වහන්සේට, සම්මා සම්බුදුරජාණන් වහන්සේට, ඊටත් වඩා ආනිසංසදායි සංඝ සතුකට දෙන දාණය, ඊටත් වඩා ආනිසංසදායි සතර දිගින් වඩින සංඝයා වෙනුවෙන් ආවාසයක් කිරීම, ඊටත් වඩා ආනිසංසදායි සිල්වත් බව, ඊටත් වඩා ආනිසංසදායි මෛත්‍රී භාවනාව, මාස ගණක් මෛත්‍රී භාවනා කරනට වඩා ආනිසංසදායි අසුරු සැනක් ගන්න මොහොතක් අනිත්‍ය සංඥාව වැඩි වීම. හොඳයි, අපි උදෑසන දේශනේ මෙතෙන් අවසන් කරනවා. අනේමාරට හොඳයි, තවත් මොන හරි අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. අපි මේ කියපු කරුණු අනුපිළිවෙලින් ආවේ, හැබැයි ඉදිරි පියවර ටිකක් ගැඹුරට යනවා. තව දුරටත් හොඳ කල්පනාවෙන් ඉන්න, ප්‍රශ්න තියෙන දේවල් අහන්න අවස්ථාවක් කරගන්න. ප්‍රශ්න අහුවයි කියලා ගැටලුවක් නැහැ, බය වෙන්න එපා. ප්‍රශ්න අහුවට ලකුණු අඩු වෙන්නේ නැහැ. දැන් සමහර රටවල ප්‍රශ්න අහුවොත් තමයි ලකුණු වැඩිපුර හම්බෙන්නේ. නිස්සබ්ද ඉන්නකොට ලකුණු අඩු වෙනවා. ඇක්ටිව් පාටිසිපේෂන් කියලා සක්‍රීය ලෙස ඒ පන්ති කාමරය තුළ සහභාගී වෙනාට වෙනම ලකුණු 10% විතර හම්බෙනවා. හොඳයි, හැම දිනකටම සම්මා සම්බුදු සරණයි. හොඳයි, ගිලම්පස් විවේකයෙන් පස්සේ 9:45 නැවත අපි හමු වෙනවා. හොඳයි, එහෙනම් අපි දෙවනි සැසිය පටන් ගන්නවා. අපේ මුල් කොටසේදී අපි සාකච්ඡා කළා බුදු සමයේ ලක්ෂණය, එහි තියෙන ස්වභාවය, එයින් ප්‍රතිඵල ලබා ගන්න මොනවද අපි කරන්න ඕන, එහි අනුපිළිවෙල, අනුපූර්ව ප්‍රතිපදාව, මේ වගේ කරුණු තමයි අපි මුලදී සාකච්ඡා කළේ. එහෙදී අපි සාකච්ඡා කළා බුදුදහම තුළින් අපි කොහොමද මෙලව ජීවිතය සඵල කරගන්නේ කියලා. මේ ජීවිතය සඵල කර ගැනීම සඳහා සඳහන් වෙන කරුණු තමයි ගිහි විනය හැටියට මංගල සූත්‍රය, ව්‍යංගපජ්ජ, සිංහාල, ධම්මික ආදී සූත්‍රවල තියෙනවා. එතකොට එතනින් විතරක් අපි සාර්ථක වුණා කියලා ජීවිතය සාර්ථක වුණා වෙන්නේ නැහැ. මොකද අපි දැකලා තියෙනවා මේ රටේ විතරක් නෙවෙයි වෙන රටවලත් මිනිස්සු හුඟක් අධ්‍යාපනයෙන් දිනු වෙලා ලොකු සේවයක් සමාජයට කළා. ජීවිත අවසාන කාලේ වන විට බොහොම හුදකලාම බලාගත්තුත් බලාගෙන ඉන්නවා. සමහර වෛද්‍යවරු, දේශපාලඥයෝ විශාල වශයෙන් කීර්තියක් තිබිච්ච අය, ධනවත් වෙල හිටිය උගත් අය. එනමුත් ඒ අයගේ ජීවිතවල ආපස්සට හැරිලා බලනකොට සතුටු වෙන දෙයක් එයට නැහැ. සේවයක් කළා තියෙන ලෝකෙට, නමුත් නියම හැඟීමක් සතුටක් එයාගේ අභ්‍යන්තරයෙන් එන්නේ නැහැ. ඇයි? ඒකට හේතුව එයා අර පින්කම් වශයෙන් දෙයක් කෙරෙලා නැහැ. එයාගේ අතින් සේවයක් වශයෙන් දෙයක් කළා තියෙනවා. නමුත් ඒ නිසා තමයි අපට දෙවෙනි පියවරක් කරා යන්න වෙලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ ඒකයි දේශනා කළේ පුඤ්ඤං සුඛං ජීවිත සංඛ්‍යාමි කියලා. ජීවිත අවසාන සමයේදී මේ පින තමයි සැපේ පිණිස හේතු වෙන්නේ කියලා. ඒ නිසා ජීවත් වෙන කාලේ අපේ දෑතින්, අපේ දෙපයින්, අපේ ඇස් දෙකෙන්, අපේ වචනයෙන් ලෝකෙ වෙනුවෙන් යම් කිසි යහපතක් කරන්න ඕන. එතෙන්දී මේ කම්මසගත සම්මාදිටිය කියන කතාවම වැදගත්. කර්මය පිළිබඳව අවබෝධය බුදු සමයේ ප්‍රධාන කාරණයක් හැටියට සඳහන් කරලා තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ සඳහන් කළා තාන සූත්‍රේ, පච්චවෙක්කන සූත්‍රය වැනි තැන්වල කාරණා පහක් විතර සිහිකරන්න කියලා. ඒක එකක් තමයි කම්මස්සකෝම් හි කම්මදායාද ආදී වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඉතින් කර්මය තමයි අපේ සැබෑ උරුමය. දැන් අපි මෙතන ඉන්නවා නම් මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් විදිහට සිවුරක් දරාගෙන ඉන්නවා නම් මේකේ පිටුපස්සේ ලොකු කර්ම බලවේගයක් මේ තියෙනවා. ඒ කර්මය විසින් තමයි අපි මෙතන ගැන මේ තියලා තියෙන්නේ. නෑ කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ආත්ම භාවයේදීම මේ සිවුරක් පෙරවගෙන ආවා කියලා. නමුත් එහෙම නෙවෙයි ඇත්තෙම. දැන් මෙතන අපි සසර ආත්ම වාසිය ගානක කල්ප ගානක පූර්ව සුසුපන් ටික සපුරල තමයි අපි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. නිකන් නෙවෙයි. අපිට නොයෙක් විදිහ අඩුපාඩුකම් තියෙන පුළුවන්, දුෂ්කරතා තියෙන පුළුවන්. මේ මොන ගැටලු තිබුණත් මේ සිවුරක් දරාගෙන මේ මට්ටමෙන් ඉන්නවයි කියලා කියන එක සරල දෙයක් නෙවෙයි. ඒක රජෙකුටවත් කරන්න බැරි දෙයක්. ඒ නිසා ඔබ හුඟා සතුට වෙන ඔබේ ජීවිත ගැන, ඔබ සසර හුඟා කුසල් කරලා තියෙන සත්පුරුෂයන් ආශ්‍රය කරලා තියෙන, ප්‍රාර්ථනා කරලා තියෙන, පින් කරලා තියෙන. අන්න ඒ නිසා තමයි බුදුදහමෙන් අගය කරන්නේ මේ පින නිතර කරන්න කියලා. අපි අර සුමනා සූත්‍රයේ සඳහන් කළේ. එතකොට මේ පින සඳහන් කරනවා සුකෝ පුඤ්ඤස්ස උච්චෝ කියලා. පින කියන්නේ සැපයට කියන තවත් නමක් කියලා. ඒ වගේම පුඤ්ඤංචේ පුරිසෝ කයරාදි වශයෙන් සඳහන් වෙනවා පින්කම් කරන කෙනා නැවත නැවතත් පින් කරන්න කියලා. ඇයි ඒකට හේතුව? ගිහි බෝතස්සපි උපකාරානි පුඤ්ඤානි. ඒ වගේම පබ්බචිතස්සපි උපකාරානි පුඤ්ඤානි. ගිහි පැවිදි අපි හැම දිනාටම පින් අවශ්‍ය වෙනවා. ඒ පින් එකතකින් අපට මේ ජීවිතය සඵල කරගන්න විතරක් නෙවෙයි, අපට අතීත කර්ම ශක්තිය හැටියට එන තින අකුසල බලවේග තියෙනවා නම් ඒව දුර්වල කරන්නත් මේ සාර්ථක කර්ම ශක්තිය අපට හේතු වෙනවා. දැන් අපි දන්නව සමහර අයට දරුවෝ ඇතැමිට ලැබෙන්නේ නැහැ. කාලයක් යනකම් දරුවෝ නැහැ සමහර ගිහි අයෙම ඉන්නවා. ඉතින් එයා ඇතැමිට වෙනත් අයගේ දරුවෙක් අරගෙන හදනවා. වෙනත් දුප්පත් අයට දරුවෝ කිහිප දෙනෙක් ඉන්න අයට උදව් කරනවා. ඇතැමිට කාලයක් යනකොට තමන්ගේ අර කර්ම ශක්තියේ අඩුව පිරීලා තමන්ට දරුවෝ ලැබෙනවා. එහෙම සාදක හුඟක් අපේ පරිසරයේ තියෙනවා. ඉතින් අන්නේ වගේ තමයි අපේ ජීවිතරත් අඩුවක් තියෙනවා නම් නිතර හිතන්න තමන්ගේ මේ කර්මයේ අඩුවක් තමයි. ඒ නිසා හොඳ කුසල කර්ම ශක්තියෙන් හැකිතාක් දුරට දිනු කරගන්න ඕන කියන හැඟීමක් ඇති කරගන්න. විශේෂයෙන් අපට ඇත්තෙම කර්ම වලින්, කුසල කර්ම ශක්තියෙන් වලින් වේගෙන්ම අපේ කුසල කර්ම ශක්තියෙන් ඉහළට දිනු වෙන ක්‍රමය තමයි භාවනාව කියලා කියන්නේ. ඒ භාවනාවේ විශේෂයෙන් මෛත්‍රී භාවනාව කියන එක තමන්ගේ කටයුතු රැසක් සපර ගන්න හේතු වෙනවා. බොහෝ විට අපි මේ අහලා තියෙන්නේ මෛත්‍රී භාවනාව ගැන අපි ඕනතරම් බණ වලට කියලා තියෙනෝනේ. අපි අහලා තියෙන්නේ. නමුත් ඒ අහන දේ පිළිපදින දේ අතර ලොකු වෙනසක් තියෙනවා. ඒක පිළිපදිනකොට ලොකු මානසික සුවයක් දැනෙන තමන්ට. තමන් බලාගෙන ඉඳිද්දිම තමන් කරන වැඩ සාර්ථක වෙනවා. ඒක මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන විතරක් නෙවෙයි. මේ ජීවිත කාලයෙන්ම දැන් තියෙන සාර්ථකත්වයේ දෙතුන් ගුණයකින් වැඩි වෙනවා තමයි. ඔබ ඇතැමිට ගුරු වෘත්තියෙන් පිවිසලා ඇතැමිට ඔබට දැවැන්ත වේගයකින් තව වෘත්තීන් වල ඉහළට ගිහිල්ලා සාල ජයග්‍රහණයට යන්න පුළුවන්. ඉතින් ඒ සඳහා කුසල කර්ම ශක්තියින් ප්‍රබල කරගන්න අපි අවශ්‍ය වෙනවා. ඒ වගේම බුදුහාම දේශනා කරනවා මාව මඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති කියලා. පින සුළු දෙයක් කියලා අවමන් කරන්න එපා. හරියට හිස්ව තියෙන කලයක් ටිකෙන් ටික පිරෙල ඉතිරෙල යන වගේ මේ කර්ම ශක්තියින් මහා බලවේගයක් බවට කාලෙකට පත් වෙනවා පින. ඒ වගේම මා පුඤ්ඤස්ස බහයි සූත්‍රය සඳහන් කරනවා පිනට බය වෙන්න එපා කියලා. පින් කරන්න බය වෙන්න එපා සමහර අය කියනවා පින් කරන ගරු සතර දික් වෙනවා. ඉතින් අපි පින් නෙවෙයි කරන්නේ අපි කුසල කරන්නේ කියලා සමහර අය කියනවනේ. ඒකට එච්චර ඉක්මන් වෙන්න එපා. පින විසින් තමයි කුසලේ කරා පිරගෙන යන්නේ. අනිත් දේ තමයි හැම පිනක්ම කුසල මූලයකින් හටගන්නේ. දැන් මහාචාර්යාරිචක සූත්‍රයේ සඳහන් වුණානේ සම්මා දිට්ඨිය කියන්නේ කුසලය. ඒ සම්මා දිට්ඨිය නැමැති කුසල මූලයෙන් තමයි පින පැත්ත දෙක පැත්තකට එන්නේ. අනිත් පැත්ත ලෝකෝත්තර පැත්ත එක පැත්තක් ලෞකික කුසලය. සාස්වා පුඤ්ඤ භාග්‍ය උපදි විපාකා කියන්නේ ඒකයි. පිනෙත් මූලය කුසලය. කුසලෙත් මූලය කුසලය. ඒකට පුඤ්ඤ මූල කියලා එකක් නැහැ. කුසල මූලයෙන් තමයි පිනක් ඇති වෙන්නේ, ලෝකෝත්තර කුසලයක් ඇති වෙන්නේ. ඒ නිසා හැම පින්කමක්ම කුසල මූලයකින් හටගන්නේ. හැබැයි හැම කුසලයක්ම පින්කමක් වෙන්නේ නැහැ. මොකද කුසලය කුසල් පැත්තටම යන ආර්ය සම්මාදිටිය පැත්තට යනවා. ඒ නිසා පිනත් කුසලයක් එකක්ද කියලා අපේ ලොකු සංවාදයක් හැමදාම තියෙනවා. ඒකට ඔව් කිව්වත් පිළිතුර සම්පූර්ණ නැහැ. නැහැ කිව්වත් පිළිතුර සම්පූර්ණ නැහැ. ඇයි ඒකට හේතුව? හැම පුණ්‍ය කර්මයක්ම කුසල මූලයක්. හැබැයි හැම කුසලයක්ම පින්කමක් වෙන්නේ නැහැ. ඒක තවදුරටත් විමසලා බලන්න ඕන නම් අපිට පස්සේ ඒක සාකච්ඡා කරන්න පුළුවන්. හොඳයි. දැන් මේ පින ගැන අපි සඳහන් කරද්දී පින තමයි අපේ මේ ජීවිත මේ තත්ත්වයට රැගෙන ආවේ. ඒ තරක් නෙවෙයි. මේ ජීවිත කාලය තුළදීත් අපි හැකියතාක් දුරට පින්කම් කරන්න ඕන. පුණ්‍ය පාප පහේනස්ස කියලා කාරණයක් බුදුදහමේ සඳහන් වෙනවා. හැබැයි ඒක සඳහන් කරලා තියෙන රහතන් වහන්සේට රහත් වෙනකම්ම පින දිනු කරන්න ඕන. හරියට අපි වාහනයක යනකොට වාහනේ ගමනාන්තයේ වෙනකම්ම අපට වාහනේ සීට් එක අවශ්‍යයි. වාහනේ පටන් ගත්තම සීට් එක පාදුවත් වාහනේ ගමන යන්නත් වෙන්නේ. දැන් අපි කියමු අපි ගුවන් යානයක ගමනක් යනවා. ෆ්ලයිට් එක. අපිට ඒ ගමනාන්තයේ කරා යනකම්ම ඒ සීට් එක අවශ්‍යයි අපට ආසනෙ. ඒක අපි අත්හරිනව නෙවෙයි අත්හැරෙනවා අපට. ගමනාන්තයට ගියාට පස්සේ අපි කියනවද අනේ මම මෙච්චර ගාණක් මේකට ගෙවුව සීට් එක නම් අත්හරින්න බැරි කියලා අපි අල්ලගන්නවද? නෑ නේ නේ. ඩොලර් 60කට 1000ක් දීලා ටිකට් එකක් ගන්න පුළුවන් රටකට යන්න. ඒ රටේ බැස්ස බහින්න හදනකොට කියනවද අනේ මම මෙච්චර මේ ඩොලර් 1000ක් දුන්නා මේක නම් අත්හරින්න බෑ කියලා අල්ලගන්නවද? 1000ක් නෙමෙයි 2000ක් දුනත් නවත්තන්න බෑ ඊට පස්සේ. එයා ගුවන් යානේ ලෑන්ඩ් කරනකොටම ඊට පස්සේ බෑටික් අරගෙන බහින්න සූදානම්. අන්න ඒ වගේ දෙයක් තමයි මේ පින කියන එක. පුණ්‍ය පාප පහේනස්ස කියලා කතාවක් තියෙනවා තියෙන්නේ. අර ඉනිමගේ ගිහිල්ලා ගහට නැගගට පස්සේ ඉනිමග අතහරිනවා. නැත්තම් දිය පහරකින් එතරුණා පස්සේ ඉබේම අර ඔරුව අතහැරෙනා වගේ. මේ ධර්ම මාර්ගයේ අවසානයේ තියෙන දෙයක් ඒක. ඒ වගේම අහෝසි කර්ම කියන එකත් එහෙම දෙයක්. දැන් සමහර ගිහි අයම ප්‍රශ්න අහනෝනේ අපට අහෝසි කර්ම බලපානවද කොහොමද අහෝසි කර්ම වෙන්නේ කියන එක. අහෝසි කර්ම අපට නෙමෙයි අදාළ, ඒක රහතන් වහන්සේට අදාළ. රහත් වුණාට පස්සේ විපාක දෙන කාලය නැති නිසා අහෝසි වෙලන් ටික තමයි අහෝසි කර්ම කියලා කියන්නේ. අපට දැන් කරන කර්ම අහෝසි වෙන්නේ නැහැ. නිවන් දකිනකම කොයි මොහොතේ හරි විපාක දෙන්න පුළුවන් අවස්ථාවක් තියෙන හැකියාව තියෙනවා. ඒ නිසා මේ මට්ටමේදී අපට අහෝසි කර්ම ගැන කතා කරන්න බෑ ඇත්තෙම. දැනුවත් වෙන්න ඕන. නමුත් අපට දැන් ඒක අදාළ නැහැ. පුණ්‍ය පාප පහිනස්ස කියන කතාවත් ඒකයි. නිතරම පින වැඩි කරගන්න කියන එක තමයි බුදුහාම දේශනා කළේ. ඒ පින විසින් තමයි සත්පුරුෂයන් ලැබෙන්නේ, කල්යාණ මිත්‍රයන් ලැබෙන්නේ, දහමහන ලැබෙන්නේ, නිවන් මඟ විවර වෙන්නේ කියලා. ඒ නිසා දානමයන් පුණ්‍ය කිරියවත් වූ, සීලමයන් පුණ්‍ය කිරියවත් වූ, භාවනාමයන් පුණ්‍ය කිරියවත් වූ කියලා ත්‍රිවිධ පුණ්‍යක්‍රියා වස්තුවක් ගැන නිතර පුණ්‍ය කිරියවත් වූ සූත්‍රවල සඳහන් වෙනවා. හැබැයි මෙතෙන් දෙක කාරණයක් තියෙනවා. මේක තමයි වැදගත් කාරණය. මේ මට්ටමේ දියාගේ විශ්වාසය බොහෝ විට තියෙන්නේ කම්මස්සකක සම්මාදිතිය පිළිබඳව විතරයි. ඇතැම් විට එයා සිල් රකින කෙනෙක් වෙන්න පුළුවන්. දන් දෙන කෙනෙක් වෙන්න පුළුවන්. විතරක් නෙමෙයි භාවනා කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. භාවනා කළ ධ්‍යාන ලබන කෙනෙක් වෙන්නත් පුළුවන්. අවිඤ්ඤා ලබන කෙනෙක් වෙන්නත් පුළුවන්. පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර කියන තුනම වෙන්නේ කොහොමද? අවිද්‍යා පත්‍යා සංඛාර. ඒ කියන්නේ අවිද්‍යාව කියලා කියන්නේ වෙන දෙයක් නෙවෙයි. අපි යම් රූපයක් දකිනකොට අපි හිතන්නේ මේ රූපය අපි මොකද මේ බිත්තිය කියලා. අපි මේ බිත්තිය දිහා බලනකොට අපට පේන්නේ බාහිර බිත්තියක් තියෙනවා. ඒ බිත්තිය තියෙන විදිහට මේ අපට මේ පේන්නේ කියලා. දැන් අපි කියමු අපේ චන්ද්‍රසිරි මහත්තයා දිහා බලනවා අපි. බන්නකොට අපට පේන්නේ මේ මහත්තයාගේ ස්වභාවය මං යම් කිසි හැඟීමක් තියෙනවා නම් ඒ මට පේන විදිහෙන් තමයි මේ පේන්නේ. ඒක වෙනත් කෙනෙක් බලනකොට එයාගේ අත්දැකීම වෙනස්. එතකොට සතර මහා භූත රූප ටිකක් බාහිර තියෙනව නැත්තේ නෑ. සතර මහා භූත රූප ටික ඒක රාශිය වෙලා තියෙනවා. බුදුදහමේ බාහිර රූපයක් නෑ කියන්නේ නෑ. නෑ කිව්වොත් අන්තයක් ඒක. රූපයක් තියෙනවා. නමුත් ඒ රූපය පිළිබඳව අපට සංඥානනයක් ඇතිවන්නේ අපේ අභ්‍යන්තරයේ දේවල් ටිකක් එක්ක. මොනවද අපි අභ්‍යන්තරයේ බලපාන හේතු? ඒ තමයි අපේ කර්මය, අතීත කර්මය, අවිද්‍යාව, තෘෂ්ණාව, නිබ්බති ලක්ෂණ නොදැනීම. ඒ අත්දැකීම හටගැනීමේ ස්වභාවය නොදැකීම කියලා මෙන්න මේ කරුණු හතර මතයි යම්කිසි කෙනෙක් ගැන තීරණයක් වෙන්නේ. දැන් අපි ගිහම මේ පොඩි හාන්දුරුව ගැන මම අද මෙහෙම යම්කිසි හැඟීමක් තියෙනවා. ඇතැම් විට මට හවස් වෙනකොට ඒ තියෙන ආකල්පේ වෙනස් වෙන්න පුළුවන්. දැන් ඇතැම් විට ගෙමක් ගම වරදා තේරුම් ගන්න එපා. මේ යම්කිසි අත්දැකීමක් යම්කිසි ආකල්පයක් තියෙනවා නම් ඒ ආකල්පය මේ මට්ටමේදී යම්කිසි දෙයක තියෙන්නේ බාහිර කිසිම දෙයක් වෙනස් නොවි. මගේ තියෙන ආකල්පය තා මොහොතකින් වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒ ආකල්පය ඇත්තටම ස්ථිරවම තියෙච්ච දෙයක්ද? ස්ථිරවම තියෙන දෙයක් නම් හැම මොහොතේක දිගටම තියෙනවා. නමුත් එහෙම නෙවෙයි. ඒ ආකල්පය ඇති වෙන්නේ ඒ මොහොතේ හේතු ටිකක එකතුවකින්. අතීත මතකයක් තියෙන පුළුවන්. ඒ මතකයවත් ස්ථිර තියෙන දෙයක් නෙවෙයි. සති කියන චෛතසිකය හිතේ ලක්ෂණයක් තියෙනවා. චෛතසිකයක් තියෙනවා සති කියලා. ඒ සති කියන චෛතසිකයේ ලක්ෂණයක් තමයි ඕනම වෙලාවක අපට අතීත අත්දැකීමක් සිහි කරගන්න පුළුවන්. ඒක හිතේ තියෙන හැකියාව. ඒ හැකියාව නෑ කියන්නේ නෑ හිතේ යම්කිසි දෙයක් ස්ථාවර දිගටම තියෙයි කියලා. ඒකත් ඒ මොහොතේ අතීත අත්දැකීම් ටික එකතු වෙලා මේ මොහොතේ හටගන්න අත්දැකීමක් තමයි බාහිර රූපය ගැන පුද්ගලයා ගැන ඇතිවන අවබෝධය. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ මෙන්න මේ විදියට අවිද්‍යාව දුරු වෙන විදියේ දර්ශනයක් කරා තාම ගිහිල්ලා නැහැ මේ දෙවෙනි පියවරේදී ඇතමිට. සමහර කෙනෙක් මේ දර්ශනේ වඩමින්ම පින්කම් කරන්නත් පුළුවන්. හැබැයි ලෝකයේ හිත වඩන බොහෝ දෙනා ලෝකයේ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේලා නොමැති කාලවල ලෝකයේ පහළ වෙන අය එයා පින්කම් කළත් සිල් රැක්කත් ධ්‍යාන වැඩුවත් අභිඥා ලැබුවත් ලබන්නේ අවිද්‍යා පාදෝකමයි. එයා හිතන් ඉන්නේ බාහිර රූපය අනුවයි එක පේන්නේ කියලා. දැන් මේ බිත්තිය අපටද මෙතන බිත්තිය. බිත්තියෙන් එහා අපට පේන්නේ. හැබැයි ඒ අත්දැකීමම දැන් හැම සත්වයකම තියෙන්නේ. දැන් සමහර ප්‍රේතයන් භූතයන්ගෙන මේ බිත්තියෙන් එහා පැත්ත පේනවා. පේන විතරක් නේ යන්නත් පුළුවන් මෙතන. ඒතර මේ පේන දේ ඇත්තටම දේ නම් කාටත් එක සමාන වෙනවා. නමුත් එහෙම නැහැ. උදාහරණයක් හැටියට ලෝසත හඳුර පින්නපාත යනකොට පාත්‍රයේ තරම් පාත්‍රෙ මුකුත් නැහැ. පින්නපාතේ බෙදන්නේ නැහැ. ඒක කොහොමද පේන්නේ? පාත්‍රෙ පිරල කියලා පේන්නේ. එතකොට එකම සිද්ධාර කර්ම චක්‍ර විපාක දෙන්න එක්ක මෙතන ඇස වෙනස් කරනවා නැත්නම් ඒ අදාළ පුද්ගලයා ඇස වෙනස් වෙනවා. මේක තමයි කර්ම චක්‍රයේ ස්වභාවය. දැන් ඇතැම් විට ඔබ වහන්සේලාට මේ වටා පිටාව ලස්සනට පේනවා. ඇතැම් විට මේ කුසල කර්ම ශක්තිය වෙනස් වෙනකොට ඇතැම් විට මෙතන දෙවිවරු බ්‍රහ්ම පේන ගන්නවා. ඇතැම් විට මේ කර්ම චක්‍රයෙන් හදාපු මේ ඇස වෙනස් වෙනකොට මෙතන පේන ඇතැම් විට ප්‍රේතයන් භූතයන් යක්ෂයන් ගහනන වගේ පේනවා. ඒක මේ ඇසෙන් නිර්මාණය කළ දෙන දෙයක්. ඒ නිසා මෙන්න මෙවැනි පදනමක් අපේ ජීවිත තුල තියෙනවා. ඒ නිසානේ දැන් වහන්සලත් අහලදී සමහර ප්‍රේතයන් ඉපදිලිනු මහා විලක් ආසන්නේ. විලේ වතුර හරීම පිරිසිදුයි. අනිත් මිනිස්සුන්ට වතුර අරන් ගිහලා බොනවා. දැන් මේ ප්‍රේතයට පේන්නේ කොහොමද? යාට වතුර පේන්නේ ලේසර වගේ. යාට බොන්න බෑ ඒක. ප්‍රේකම වතුර දෙස වතුරේම තියෙන ස්වභාවය නෙවෙයි. මේ පැත්තේ කර්ම චක්‍රය වෙනස් වෙනකොට මේ පැත්තේ ආයතන වෙනස් වෙනවා. මෙන්න මෙවැනි අවබෝධයක් කරා යන්න තමයි මේ කම්මසකත සම්මාදිකේ ඉක්මවලා අරියා අනාස්සවා ලෝකෝත්තර මග්ගංගා කියපු විදිහේ මෙන්න මේ දර්ශනයක් අවශ්‍ය වෙනවා. මෙන්න මේ දර්ශනය තමයි ලෝකයේ පහළ වෙන බුදුරජාන් වහන්සේ කෙනෙක්ගෙන් අපි අපට දේශනා කරන දේ. ඒක සාමාන්‍යයෙන් අපි බුදුදහම කියලා හිතන් ඉන්නේ කොහොමද? හොඳ පින් දහම් කරන්න, පින් කරන්න, රුවන් ලෙසය වඳින්න යන්න, වට වන්දනාව යන්න, ධම්මදිව යන්න මෙහෙම නෙනේ. මේවත් පින්කම් තමයි. හාමුදුරන්ට දාන දෙන්න, මිනිසුන්ට සලකන්න. මේක තමයි සාමාන්‍ය ලෝකයේ අපි කරන පුණ්‍ය කර්ම පිළිබඳ කරන විස්තරේ. කොහොමද ඒක ආරම්භය කරන්න ඕන? හැබැයි මේක විතරක් නෙවෙයි බුදුදහම කියලා කියන්නේ. මේ පියවර ඉක්මවපු දෙවැනි පියවරට අපි එන්නට ඕන. අන්න ඒ දෙවනි පියවර ගැන පැහැදිලි අවබෝධයක් අපට තියෙනට ඕන. මුල් පදනම විතරක් දැනගත්තට මේ කර්ම කරන සත්‍යයම සැප දුක් විපාක විඳිනවා කියන හැඟීම විතරක් අපි දේශනා කරොත් හරිද ඒක? හොඳට බලන්න, අදම ගිහිල්ලා බලන්න පුළුවන් නම් මජ්ක්‍ධිම නිකායේ දෙවනි සූත්‍රයේ සබ්බාස සූත්‍රයේ පැහැදිලිවම සඳහන් වෙනවා යම් කිසි කෙනෙක් කියනවා නම් මේ කර්ම කරන සත්වයාම සැප දුක් විඳිනවා කියලා කියනවා නම් ඒක දෘෂ්ටි කාන්තාරයක්, දෘෂ්ටි විසෝකයක්, දෘෂ්ටි ජාලාවක් අතරමං වීමක් කියලා. දැන් මේක එකපාරම දැන් හිට ගිහලා දායකම්ලට කියන්නේ යන්න එපා, වැඩ අවුල් වෙනවා, දාන ගෙන්නෙත් නැහැ ඊට පස්සේ. මේක මේ කියන්නේ ටිකෙන් ටික අවබෝධයක් කරා යන පිරිසටයි මේක කියන්නේ. සමහර දේශනා අපි කරන්නේ දහම් පාසලේ ළමයිට. සමහර දේශනා කරන්නේ අපි ඉස්කෝලේ ළමයිට. සමහර දේශනා කරන්නේ අපි දානෙකට ගිහිල්ලා. සමහර දේශනා අපි කරන්නේ පොඩ සිල් ගන්න නැත්තන්ට. සමහර දේශනා කරන්නේ අපි භාවනාවට මෙන අයට. අපි ඔඩියන්ස් එක හඳුනා ගන්නවා. අපෙන් බණහන පිරිස හඳුනාගෙන කියන්නේ දැන් මේ ඔක්කොම කියන ඒවා එහෙම පිටියම ගිහිල්ලා දාන්න එපා. ඒක හනිවත් අවුල් වෙනවා. දැන් මේ කරන්නේ අවබෝධයට, අවබෝධයේ ටිකෙන් ටික ගැඹුරට යන ක්‍රමයක් තියෙනවා. එතකොට ඒකෙන් කියන්නේ වෙන සත්‍යයක මේ කර්ම විඳින්න කියලා. මේ කර්ම කරන සත්වයාමය මේ විපාක විඳින්නේ කියලා කිව්වොතින් ඒක හරි. හරි කොහොමද? කම්මසකතා සම්මාදිතේදී විතරයි හරි. නියත මිත්‍යා දෘෂ්ටියට සාපේක්ෂව කම්මසකතා සම්මාදිතිය සම්මාදිතිය. ආර්ය සම්මාදිතිය සාපේක්ෂව කම්මසකතා සම්මාදිතිය, කම්මසකතා සම්මාදිතිය සාපේක්ෂව ආර්ය සම්මාදිතිය සම්මාදිතිය. අනිත් පැත්තෙන් ගත්තොතින් කොහොමද? ආර්ය සම්මාදිතිය සාපේක්ෂව කම්මසකතා සම්මාදිතිය මිත්‍යා දෘෂ්ටිය. නියත මිත්‍යා දෘෂ්ටිය කම්මසකතා සම්මාදිතිය සාපේක්ෂව නියත මිත්‍යා දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටිය. සුගති දුගති ගැනත් එහෙමයි. සතර අපායට සාපේක්ෂව මනස ලෝකය සුගතිය. මනස ලෝකයට සාපේක්ෂව දිව්‍ය ලෝකය සුගතිය. ඊළඟට දිව්‍ය ලෝකය රූපාචර බ්‍රහ්ම ලෝකය සාපේක්ෂව බණවට රූපාචර බ්‍රහ්ම ලෝකයේ සුගතිය. අරූපාචර බ්‍රහ්ම ලෝකයත් එක්ක සාපේක්ෂව රූපාචර බ්‍රහ්ම ලෝක බලනකොට අරූපාචර බ්‍රහ්ම ලෝකයේ සුගතිය. අනිත් පැත්තට යනවා. සතර පායයි මනුස්ස ලෝකය බලනකොට ඒ දෙකට සාපේක්ෂව මනුස්ස ලෝකය, මනුස්ස ලෝකයට සාපේක්ෂව සතර පාය ගන්නකොට දුගතිය. දිව්‍ය ලෝකයට සාපේක්ෂව මනුස්ස ලෝකය ගත්තොතින් මනුස්ස ලෝකයේ දුගතිය. රූපාචර බ්‍රහ්ම ලෝකයට 16ට සාපේක්ෂව දිව්‍ය ලෝකය ගත්තොත් දුගතිය. අරූපාචර 4ට සාපේක්ෂව රූපාචර බ්‍රහ්ම ලෝක 16ක් ගත්තොතින් රූපාචර බ්‍රහ්ම ලෝක දුගතිය. අවසානයේ බුදුහාඳුරෝ කියනවා නිබ්බානං මා උපනිදාය සම්බා උප්පත්තියෝ දුගතින් කියලා. නිවනට සාපේක්ෂව සියලු උත්පත්ති දුගතියක් කියලා. එක එක තැන් වලට සාපේක්ෂව බලන විදිය මේ. ඒ නිසා මෙහෙම ප්‍රභේදයක් තියෙනවා. එතකොට අපි මේ කියන්නේ සම්මාදිට්ඨිය ගැන. නියති මිත්‍යා දෘෂ්ටි කියලා එකක් තියෙනවා. දසවස්සුක මිත්‍යා දෘෂ්ටි දැඩිසේ ගිලිලෙන පිටසක් ඉන්නවා. නැති දෙන්නම් නැති ට්ටම් නැති සොකට දුකට අනම් කම්මානම් පලන් ඉපා කොහොම වස්සින් 10ක් තියෙනවනේ. ඒ 10ෙන්ම නැබුරු වෙලින් නැහැ තමයි නියති මිත්‍යා දෘෂ්ටි ඉඳලා නියත නිරයට යන්නේ. හැබැයි මහා කම විභංග සූත්‍රය දැක්වෙන පරිදි සමහර අය නියති මිත්‍යා දෘෂ්ටිට නොපෙමින සමහර මිත්‍යා දෘෂ්ටි වලින් ඉඳලා කීපයකින් නොඑක් වැරදි සිදුවල අය එවෙන් කුසලයේ බලවත් නිසා සමහර අය සුගතිගාමි වෙනවා. ඒ නිසා තමයි වරක් මහානාම සාක්‍ය බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බුදුරජාණන් වහන්සේ දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න සමාන අකුසලයන් කරන්නේ දෙන්නම. දැන් අපි කියමු කෙහෙල් කෙනෙක් හොරකම් කරනවා. දෙන්නම කෙහෙල් කෙනෙක් හොරකම් කරනවා. එක්කෙනේ දුගතියට යනවා, එක්කෙනේ සුගතියට යනවා. දෙන්නගේම හොරකම සමානයි. බුදුහාඳුරෙන් අහනවා බුදුහාඳුරේ මේ වෙනසට හේතුව කියලා. බුදුහාඳුර ලස්සන උපමාවක් කියනවා. උපමා මොකද්ද? උපමා මොකද්ද? ලුණු කැටේ උපමාව. සමාන ලුණු කැට දෙකක් ගන්න. එක ලුණු කැටයක් දානවා වතුර වේදුරුවක. තවත් ලුණු කැටයක් දානවා ගඟක. දාන පියවෙන්න හරිද? ඊට පස්සේ ගංගේදී වුණාට පස්සේ ගංගෙන් වතුර පොඩ්ඩක් අරන් දිව ගාල බලනවා. ලුණු රහ තියෙනවද? ලුණු රහක් දැනෙන්නේ නැහැ. අර වීදුරේ කොහමද? වීදුරේ තේරෙනවා. අන්න ඒ වගේ තමයි සමහර අයගේ කුසලය බලවත්. මේ ආත්මයේ යැතැම් විට සසරකලාවේ කුසලය හුඟා බලවත්. ඒ අය අකුසලයක් කරාට එච්චර දැනෙන්නේ නැහැ ඒක. ඒ අය අපාගත වෙන්නේ නැහැ. සමහර ඉන්නවා හරියට මීයගේ දෝත වගේ හරියට. මීයගේ දෝත ඉක්මනින් පිරෙනවනේ නේ. මීය දන්නවනේ. එතකොට අන්න ඒ වගේ තමයි සමහර අයගේ කුසලය එච්චර ප්‍රබල නැහැ. පොඩි කුසල ටිකක් තියෙන. ඒ අය එක අකුසලයකින් ඒකෙම නිරයට හරියන්න පුළුවන්. අපායට යන්න පුළුවන්. අන්න ඒ වගේ ස්වභාවයක් තමයි මේ කම්මසකතා සම්මාදිටිය තුළ තියෙන්නේ. ඒ නිසා අපට ලොකු රැකවරණයක් පුළුවන් තරම් දුරට හොඳ කුසල් දහම් කළ කුසලෙන් අපි ශක්තිමත් වෙන්නට ඕන. හැබැයි එතනින් විතරක් අපි සෑහීමකටපත් වෙන හොඳ නැහැ. ඒකට හේතුව ලෝකෝත්තර සම්මාදිටියට සාපේක්ෂව මේ සම්මාදිටියත් මොකද්ද? මිච්ඡාදිටිය. හොඳම රෙෆරන්ස් එක තමයි මූලාශ්‍රය තමයි සබ්බාසව සූත්‍රය. බලන්න. ඒ වගේම මහා කම්මිබංග සූත්‍රය අපි බොහෝ විට බණ කියන්නේ බොහෝ විට කියවන්නේ චුල්ල කම්මිබංග සූත්‍රය විතරයි. චුල්ල කම්මිබංග සූත්‍රය නවතින්න එපා. ඊළඟට තියෙන සූත්‍රය මහා කම්මිබංග සූත්‍රය එකක් කියවන්න. ඒකට පුද්ගලයන් හතර දෙනා ගැන කියනවා. හොඳයි. ඊළඟට අපි මුලින් සඳහන් කළා මෙලව ජීවිතය සඵල කරගන්න නම් කාරණා කීයක්ද? හතරයි. මොනවද හතර? නෑ. මෙලව ජීවිතය සඵල කරගන්න අධ්‍යාපනය, ආර්ථික, සෞඛ්‍ය, සදාචාරය. පරලෝක ජීවිතය සඵල කරගන්න නම් දාන, සීල, භාවනා. ඒතර භාවනා කියවට මෙතෙන්ට මේ යන්නේ අර සාමාන්‍ය ලෞකික සම්මාදිටියේ ඉඳලා මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනා ආදී භාවනා වඩන එක. ඇත්තෙන්ම බුදුදහමේ සඳහන් වන සම 40 කර්මස්ථානම දස කසින, දස අසුබ, දස අනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, පටිච්චකූල මනසිකාරය, ආහාර පටිච්චකූල සංඥා මේ ආදී සම 40 කර්මස්ථානම පදනම් වෙලා තියෙන්නේ මේ ලෞකික සම්මාදිට්ඨියේ එන භාවනා යටතේ නම් තමයි. හැබැයි ඒකම අපි දක්ෂ වෙන්නට ඕන විදර්ශනා පැත්තට යොමු කරන්න සැල්ල සහ තුන්වෙනි පියවරට එන්නට. නිර්වාණය පැත්තට යොමු කරන්න අපි දක්ෂ වෙන්නට ඕන. මොකද වරක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් උදෑසන පිණ්ඩපාතේ වඩිනකොට එක්තරා උදෑසනක වෙනත් ආගමික ශාස්ත්‍රවේදයන්ගේ ආශ්‍රමයකට ගියා. ගිහිපෙලා දෙය ආයේ කාරණයක් කියනවා. මොකද්ද? අපි මෛත්‍රී භානාව සඳහන් කරනවා. ඔබ වහන්සේලාගේ ශාස්ත්‍රවරයා මෛත්‍රී භානාව ගැනම කියන්නේ අපි දෙන විදගොලම සමානයි කියලා. මේ හාඳුරන්න මොකද කිව්වේ? හාඳුරන්න උත්තරයක් නැති වුණා. නිරුත්තර වුණා. ඒක පිළිගත්තේ නැහැ, ප්‍රතික්ෂේප කරෙත් නැහැ නැවතාව. බුදුහාඳුරන් ළඟට ආවට පස්සේ මේ ස්වාමීන් වහන්සේලා මේ විස්තරය කිව්වා. කිව්වට පස්සේ බුදුහාඳුර මොකද කියන්නේ? බුදුහාඳුර දේශනා කරන සමාන නැහැ. අර වෙන ආගමිකයි මෛත්‍රී භාවනා වඩන්න පුළුවන්. ධ්‍යාන ලබන්නත් පුළුවන්. ඇතැම්ට අභිඥා ලබන්නත් පුළුවන්. ඒ ඇගේ සමතය සඳහාමයි. නමුත් අපි වඩන සමතය ඒක විදර්ශනාවට පාදක කරගෙන යන්නේ. සමාධිමත් වෙච්ච සිතින් මේ සමුදේවය බලනවා, අනිත්‍යතාවය බලනවා. ඒකයි අපේ වෙනස කියලා. අපි නිවන අභිමුඛ කරගෙන නිවන්නට යොමු වෙච්ච සමාධියක් තමයි අපි මෛත්‍රී භාවනාවේ වඩන්නේ කියලා. ඒ නිසා තමයි බුදුදහමේ සඳහන් වෙන්නේ විශේෂ ප්‍රකාශයක් සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියලා. සිත සමාධි වෙලා නවතින්නේ නැහැ. සමාධිමත් වෙච්ච සිතින් එයා යථාර්ථය දකිනවා. ඒ යථාර්ථය දකින්නේ කොහොමද? සමතේ වැඩුවාම නිකාම ප්‍රඥාව පහළ වෙනවද? ප්‍රඥාව සමාධියේ වැඩුවාම නිකාම ප්‍රඥාව පහළ වෙනවා නම් එහෙනම් මෙයා දන්නවා ආලාර කාලාම උද්දකරාම පුත්ත අසිත කාල දේවල වැනියට ප්‍රඥාව පහළ වෙන්න ඕනේ එහෙනම්. එහෙම පහළ වෙන්නේ නැහැ. සමාහිත කෙනෙකුට හිතේ ප්‍රඥාව පහළ වෙන්නේ ජානතෝ අහං භික්ඛවේ ආස්වානං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කියලා කාරණයක් ධර්මයේ සඳහන් වෙනවා. තේරුම තමයි ආශ්‍රයන්ගේ ශේවීම පණවන්නේ දන්න කෙනාට, දකින කෙනාට. මොකක් දන්න කෙනාට දකින්න කෙනාටද මේ හේතුඵල ධර්මයේ ඇතිවීම නැතිවීම දකින්න කෙනාට කියලා. ස්කන්ධ පංචකයේ සමුදේවය දකින්න කෙනාට තමයි ඒ ගැන මුලින්ම දැනුමක් ඇති කරගෙන භාවනා කරපු කෙනාට තමයි ප්‍රඥාව පහළ වෙන්නේ. නැති කෙනාට ප්‍රඥාව පහළ වෙන්නේ නැහැ. එයා සුතමේ ඥානෙයි. සුතමේ පඤ්ඤාවට කලින් තියෙනට ඕන. සුතමය පඤ්ඤාවෙන් තමයි චින්තාමය පඤ්ඤාවෙන් නැවත නැවතත් හිතලා භාවනාමය පඤ්ඤාවෙන් මේක සාහෘ කරගන්නේ. මොකද්ද දැනගන්නට ඕන? ධර්මාර්ගයේ ආරම්භයේදීම අවසානය කරාම මේ ප්‍රොසෙස් එක මේ වැඩපිළිවෙල දැනගන්නට ඕන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කාලේ ශ්‍රාවකයන් වහන්සේලා කමඨහන් අරගෙන ආරණ්‍යයකට යනවා. දැන් මට සමාධිය සම්පූර්ණයි, දැන් අනිත් එක කොහොමද කියලා හොයාගෙන එන්නේ. රහත් වෙලාම තමයි එන්නේ. කලාතුරකින් කෙනෙක් මගදී අතපසු වීම වෙලා හරදර වෙලා ওই කර්ණිමෙත සූත්‍රයේ තියෙන විදිහට එහෙම ආපු අවස්ථා තියෙනවා. නමුත් මග ඊළඟ ටික දැනගන්න ඇවිල්ලා නැහැ. සම්පූර්ණයෙන්ම නිවන් මග ගිහිල්ලා ප්‍රතිපල ලැබල තමයි එන්නේ. මොකද එයා කලින්ම මේ වැඩ පිළිවෙල දන්නවා. හිත සමාධිමත් වෙලා මැජික් බලන්න වගේ ආලෝක බල බල තරු බල බල ඉන්නේ නැහැ එයා. එයා හිත සමාධිමත් වෙච්ච ගමන්ම ස්කන්ධ නිරෝධයට, ආයතන නිරෝධයට, ධාතු නිරෝධයට හිත තියනවා එයා. එයා හිත තියලා ඊළඟ වැඩට ගියා කරගන්නවා. ඒ නිසා මෙන්න මෙතෙන්දී ඉතාම වැදගත් දේ තමයි අනිත්‍යතාවය තේරුම් ගැනීම. මෙතන ඉඳන් ඉතාම කල්පනාවෙන් අහගෙන ඉන්න, වාඩි වෙලා නින්ද යනවා නම් ඉන්න තැන හිටගෙන හරි කමන්නේ අහගෙන. බුදුදහමෙහි අනිත්‍යතාවය කියලා කියන්නේ මොකද්ද? දැන් මේ ස්වාමීන් වහන්සේලා දැන් දන්න විදිහට අනිත්‍යතාවය කියලා කියන්නේ මොකද්ද කියලා අහුවොත් කොහොමද විස්තර කරන්නේ? උදාහරණයක් කියන්න බලන්න. වෙනස් වීම. ඔව් වෙනත් උත්තර තියෙනවද? තමන් දෙන්න පුළුවන් හොඳම උත්තරේ මේලායි දෙන්න. තමන්ගේ ඔන්න දක්ෂතාවය පෙන්වන දින අවස්ථාව. තමන් බුදුදහම ගැන දක්ෂයෙක් කියලා තමන්ට පෙන්වන දින අවස්ථාව. වැරදුනට කමන්නේ, ගැටලුවක් නැහැ, අපි මොකද ගැටලුවක් නැහැ ඒක. තමන් බුදුදහම ගැන ප්‍රවීණයෙක් කියලා තමන්ට පෙන්වන දින අවස්ථාව මේක. මොකද්ද අනිත්‍යතාවය කියලා කියන්නේ? වෙනස් වීමේ ස්වභාවය. උදාහරණයක් කියන්න බලන්න. හොඳයි, හරි. හොඳයි. තව තියෙන උත්තර. බොහොම හොඳයි. තව තියෙන උත්තර. බොහොම හොඳයි කියේ උත්තරේ නිවැරදිින්ද කියලා හිතන්න එපායි. උත්තරේ දීප්තියක හොඳයි. තව තියෙන උත්තර. මේක තේරුම් ගත්තොත් තමයි බුදුදහම නැමැති කාමරයට ඇතුළත් වෙන තියෙන දොරේ යතුරු ටික ගත්ත වෙන්නේ. එතකන් දොරෙන් මෙහා ඉන්න වචන කිය අනිච්ඡං අනිච්ඡං කිය කිය කියයි. නමුත් දොරට ඇතුළු වෙන්නේ නැහැ, දොරෙන් ඇතුළු වෙන්නේ නැහැ. හොඳයි, කමන්නේ. මං හිතනවා මේ දුන්නේ දෙන්න පුළුවන් උපරිම උත්තර කියලා. ඊට වඩා හොඳ උත්තරයක් තියෙනවා නම් දෙන්නයි. පස්සේ කියන්නේ මට දෙන්න තිබුණා, මම ඕක දැනගෙන හිටියේ මං කිව්වේ නැහැ කියලා. එහෙම කියන්න එපා. දැන් පුළුවන් නම් කියන්න. හොඳයි. හා උත්පාදිතී මං එක විස්තර කරන්න බලන්න. යමක් හටගත්ත දෙයක් කියලා දාලයක් පවතිනවා. ඉතිර වශයෙන් මේවා විනාශ කරන්න කියලා. හොඳයි, දොරට හරි. වෙනත් තවත් උත්තර තියෙද? ඇත්තම බුදුදහමේ අනිත්‍යතාවය තේරුම් ගැනීම තමයි වැදගත්. මෙතනින් තමයි ඇත්තටම ලෝකයේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙලා කියලා දැනගන්නේ. එතෙක් බුද්ධානුස්සති භාවනා ලක්ෂ වාරයක් වඩන්න පුළුවන්. අවිඥා ලබලහසින් යන්න පුළුවන්. අසද්දෘෂ මහා දාන දෙන්න පුළුවන්. ඒ හැබැයි ලෙසම බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වුණා කියලා තමන් දන්නේ නැහැ. ලෝකයේ බුදුරජාණන් වහන්සේගේ පහළ වුණා කියලා දන්නේ යෝ පරිත් සම්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති කියලා කියනවා. යෝ ධම්මම් පස්සති සෝ පරිත් සම්පාදම් පස්සති. යමෙක් පරිත් සම්පාදය දකිනවා නම් ඔහු ධර්මයේ දකිනවා. යමෙක් ධර්මයේ දකිනවා නම් ඔහු පරිත් සම්පාදය දකිනවා. යෝ ධම්මම් පස්සති සෝ මම් පස්සති යෝ මම් පස්සති සෝ ධම්මම් පස්සති. යමෙක් ධර්මයේ දකිනවා නම් ඔහු බුදුහාමර දකිනවා. යමෙක් බුදුහාමර දකිනවා නම් ඔහු ධර්මයේ දකිනවා කියන කාරණේ. මේ අනිත්‍යතාව විස්තර කරන්න පුළුවන්කම තියෙන්නේ බුදු සමයේන පටිච්ච සමුප්පාද න්‍යාය මත පිහිටලයි. සමාන ළඟින් යන වචන දෙකක් තියෙනවා. එකක් තමයි විපරිණාම කියන එක. ඒ වගේම ඊට ළඟින් යන අනෙක් වචනේ තමයි අනිච්ච. මේ දෙක සමානද? මේ දෙක සමානද? මේක හොඳට තේරුම් ගන්න. දැන් මෙතෙන්දී ඔබ දක්ෂ වෙන්න මේ දැනුමත් එක්ක හොඳට ස්ථාවරව තමයි කෙලදහම අධ්‍යයනය කරන ලෝකෙටම තමයි යන්න පුළුවන්. මේක හරියට निराකරණය කරගත්තොත් තමයි සුවිශේෂ කෙනෙක් වෙනවා. මොකද බොහෝ දෙනෙක් මේක හරියට අවබෝධ කරගෙන නැහැ. ඔබ අද මුලින්ම බුදුදහම අහන කෙනෙක් වෙන්න පුළුවන්. ඒක තමයි. ඔබට හුඟක් දුර යන්න පුළුවන්. මේ දෙකේ පොඩි පොඩි සමාන ලක්ෂණ තියෙනවා. මේකට ඉංග්‍රීසියෙන් කියනවනේ විපරිණාම කියන්නේ චේන්ජින්. අනිච්ච කියලා කියන්නේ ඉම්පර්මනන්ට්. විපරිණාමය කියන්නේ චේන්ජින් එක. ඔය තියෙන තත්ත්වයෙන් වෙනස් තත්ත්වයකට පත්වීම. දැන් මේ ගොඩ නැගිලා තියෙනවා කවදාද දවසක වෙනස් වෙලා යනවා. දැන් අපි ලස්සනට ඉන්නවා ටිකෙන් ටික වයසට යනවා මැරෙනවා. ඒ අනිත්‍යද? ඒ අනිත්‍ය නෙවෙයි, ඒ විපරිණාමය. ඒ විපරිණාමය තමයි විද්‍යාඥයන් සොයාගෙන තියෙන්නේ. පරමාණු බෙදලා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වගේ හැම මොහොතෙම ශක්තියෙන් වෙනස් වෙනවා කියලා තෝරගත්තු එක තමයි ඒක. ඒක අනිත්‍ය නෙවෙයි. ඒක විපරිණාමය. අනිත්‍යතාවයේ යම්කිසි ලක්ෂණයක් තමයි ඒකත්. තියෙන තත්ත්වයෙන් වෙනස් තත්ත්වයටපත් වීම එක හරියට ඒක සංයතත්තම් ප්‍රඥායිති. නමුත් ඒක සම්පූර්ණ ලක්ෂණය නෙවෙයි. විපරිණාමය කියලා කියන්නේ තියෙන දේ තියෙන තත්ත්වයෙන් වෙනස් තත්ත්වයටපත් වීම. ඒක පහළ ඒක අවබෝධ කරගන්න සාරාංශික ළඟාක්ෂියක් වෙනු පුරන්න ඕනේ. විද්‍යාඥයෙකුට අවුරුදු 30-40ක ජීවිත කාලය අත්දැකීමෙන් තේරුම් ගන්න පුළුවන්. ඒක අමාරු දෙයක් නෙවෙයි. ඒක අපේ බුදුහාමර අවබෝධ කරගත්තේ සිද්ධාර්ථ කුමාරය වශයෙන් ඉන්න කාලේ. අපි මුලින් සඳහන් කළ විදිහට ලෙඩෙක්, මහල්ලෙක්, මලමිනියක් කියන ඒවා තමයි ඒ විපරිණාමය. ඒ විපරිණාමය අවබෝධ කරගත්ත බුදුහාමර තමයි දේශනා කළේ මට පෙර නොයසු විරෝධමක් පහළ වුණා කියලා. පුබ්බේ අනුනුසුසේසු ධම්මේසු චක්කුමුදපාදි කියලා සඳහන් කළේ. ඒ විපරිණාමය. ඒ මුලින් සඳහන් කළේ මුලින් සතර පෙරිනිති වශයෙන් දැක්කේ මොකද්ද? විපරිණාමය දැක්කේ. එහෙනම් අනිත්‍යතාවය කියලා කියන්නේ මොකද්ද? ඔව් ඒකත් අර කතාවමයි කියන්නේ. විපරිණාම කතාවම තමයි ඉස්තර නැහැ කියන්නේ. අනිත්‍ය කියන්නේ ඊටාම සියුම් අදහසක්. ඒ කියන්නේ හේතු තියෙන කොට හට ගන්නවා, හේතු නැති වෙනවත් එක්කම නිරුද්ධ වෙනවා කියලා කාරණේ. දැන් උදාහරණයකට දැන් මේ ශබ්දය බලන්න. දැන් මේ ශබ්දය කනකොට කෙනෙකුට කියන්න පුළුවන් අනේ මේ මේසය කැඩිලා යනවා, මේ පෑන කැඩිලා යනවා, මගේ කනත් කවදාද නොයස යනවා කියලා කියන්න පුළුවන්. මම කවදා හරි මැරිලා අළු වෙලා යනවා කියලා. ඒ කියන එක විපරිණාමය. හැබැයි ශබ්ද අනිත්‍ය කියන්නේ ඒක නෙවෙයි. ශබ්ද අනිත්‍ය කියන්නේ අහුත්වා සම්බුතං හුත්වා නබවිසති. පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ ඇතිවෙච්ච ශබ්දය හෝ රූපය ඒ අදාළ ද්‍රව්‍යයට අයිති නැහැ. දැන් මේ ශබ්දය කරාට පස්සේ අපට ඇහුණේ ශබ්දය. ඒ ඇහිච්ච ශබ්දය අයිතිද මේකට? ඒ ශබ්දය අයිතිද මේ පෑනට? ඒ ශබ්දය අයිතිද මගේ කනට? ඒ ශබ්දය අයිතිද මගේ මනසට? මේ එහෙකටවත් මේ ශබ්දය අයිති නැහැ. හැබැයි මේ එක හේතුවක්වත් නැතුව මේ ශබ්දය හටගන්නෙත් නැහැ. මේ ශබ්දය මේ මොහොතේ හටගත්තා, මේ මොහොතම නිරුද්ධ වුණා. හරියට අපි කණ්ණාඩියක් ළඟට යනකොටම පෙර පසු නොවි රූපය නිර්මාණය වුණා. එතන අපි අයින් වෙනවත් එක්කම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මෙන්න මේක තමයි බුදුදහම අනිත්‍ය කියලා කියන්නේ. අස්මින් සති ඉදං හෝති. මේ හේතු ටික තියෙනකොට මේක තියෙනවා, හේතු ටික නැති වෙනකොට නිරුද්ධ වෙනවා. අස්මින් අසති ඉදං හෝති. ඉමස්ස උපාදාය ඉදං උපච්චති. මේ හේතු ටික ඉපදීමෙන් මේක නිර්මාණය වෙනවා. ඉමස්ස නිරෝධා. මේක නිරුද්ධ වීමෙන් මේක නිරුද්ධ වෙනවා. යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියන්නේත් මේකයි. හේතු නිසා යමක් හටගත්තනම් හේතු නිරුද්ධ වෙනකොටම මේක නිරුද්ධ වෙනවා. අපි මේ සාකච්ඡා කළේ මේ ශබ්දය ගැන විතරයි. දැන් මේ ශබ්දයේ ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියන කාරණේ අපට තේරුම් ගන්න ඉච්චරම අමාරුවක් නෑ. නමුත් අපි ඇහැට රූපයන් දකිනකොට කොහොමද? දැන් මේ හෝල් එක දකිනකොට, මේ ශාලාව දකිනකොට අපිට හිතෙන කොහොමද? ආ, ගිය සිකුරාදා තාපයක තමයි මේ තියෙන්නේ කියලා නේ හිතෙන්නේ. සම්මුති සත්‍ය යනවා හරි, නමුත් පරමාර්ථ සත්‍යට යනකොට හරියට අපි ගිය සතියේ කණ්ණාඩි ළඟට ආවා, මේ සතියේ සනුදායි උදේ කණ්ණාඩි ළඟට ආවා වගේ තමයි. අපි උදේ ගිහපු කණ්ණාඩි ආයි හවසට යනකොට උදේ තිමිච්ච රූපය හවසෙනකම් හිටියේද? දැන් ඒ වගේම රූපයක් පේන්නේ අපට, අර කලින් උදේ දැකපු රූපෙම තමයි පේන්නේ. ඒකෙන් අපි නිගමනය කරන්නවත් උදේ පෙනෙච්ච රූපය හවසෙනකම් තිබ්බ කියලා. එහෙම තිරණ කරන කෙනෙක් ඉන්නවා. කවුද? කණ්ණාඩි ළඟට යන බල්ලෝ බලලු එහෙම තමයිද? අපි කණ්ණාඩි ළඟදී රැවටෙන්නේ නැහැ. නමුත් අනිත් හැම ආයතන ළඟදීම අපි රැවටෙනවා. දුකේ මූලය මෙතන. මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අපි දකින අහන දේවල් ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ මිතුරු නැතුවම නිරුද්ධ වෙනවා හරියට කණ්ණාඩිය වගේ. නමුත් බාර කියලා කියන්නේ, බර කියලා කියන්නේ, අපේ ඉසින් දරාගෙන ඉන්න මහා බර කියන්නේ මොකද්ද? මේ නිරුද්ධ වෙන අතීතයේ නිරුද්ධ වුණා කියලා පිළිගන්න අපි සූදානම් නැහැ. ඒක නිරුද්ධ වෙනකොටම මේ ෆයිල් එක ඕපන් කරලා තියෙනවා. කවුරු හරි බැන්නොත්, ආ බැන්නනේ හොඳයි, අද බැන්නා හොඳයි, ෆයිල් එකට දැම්ම එක, ඩොකියුමන්ට් එකක් දැම්ම එතන ඉඳන්ම ඊට පස්සේ යනවා වැඩි. එතකොට සිහි කරන හැම මොහොතේම අපට හිතෙන්නේ දැන් මෙයා බනිනවා කියලා. එක්කෙනෙකුට ඔබට බනින්න පුළුවන් එක වතාවක් විතරයි. නමුත් සිහි කරන හැම මොහොතේම මොකද වෙන්නේ? අවිද්‍යා සාගතව නම් හිතන්නේ ඒ හිතන හැම මොහොතකම නැවත බැනුම් අහනවා. මෙන්න මේක තමයි දුකෙන් නිදහස් වීම මාර්ගය. මේක හරියට කියන්නේ මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේක තේරුම් ගැනීම තමයි දුකෙන් නිදහස් වීමේ මුල් පියවර. සුතමේ ඥානය කියන්නේ මේක. එතකොට මේක මුලින් සුතමේ ඥානයෙන් අහලා චින්තාමේ ඥානෙන් නැවත නැවතත් මේ යථාර්ථය තියෙන්නේ කියලා. මොකද අපේ සංසාර කල්ප ගානක් වඩලා තියෙන්නේ මෙන්න මේ අවිද්‍යාව සාගතවමයි හිතලා තියෙන්නේ. ඒකට අනිත් පැත්තට හිතන එක ලේසි නෑ. දැන් බලු පැටියෙක් අපේ ගෙදර බලු පැටියෙක් කියනවා නම් අපි බලු පැටියද කියනවා. කණ්ණාඩි ළඟට ගිහිල්ලා බලු පැටියෝ ටොමි මෙතන මේ රූපය දැන් ඇති වුණේ කලින් තිබ්බේ නෑ කියලා. ටොමි මොකද කියන්නේ? ටොමිට කතා කරන්න පුළුවන් නම් කියයි, ටොමි නෑ මාමේ ඔයා බොරු, මේ බලන්න මේ තියෙන්නේ පිටත ගිහිලා ආයෙ ඇවිල්ලා කියයි මේ තියෙන රූපයයි නැත්තේ මං එනකම් හිටියේ කියලා. අපිත් ඒ වගේම තමයි. අපිත් අර සතාගේ මට්ටම තමයි ඇත්තේ. මේ ලොකු වෙනසක් නෑ. එතකොට මෙන්න මේ අවිද්‍යාවෙන් දුරු වුණොත් තමයි දුකෙන් නිදහස් වුණා වෙන්නේ. මෙන්න මේක තමයි කියන්නේ ජානතෝ අහම් භික්ඛවේ පස්සතෝ ආසවානං හයං වදාමි කියලා. දන්න කෙනාට, දකින කෙනාට ආශ්‍රව ශේකරණා කියලා කියන්නේ මෙන්න මේ යථාර්ථය ගැඹුරින් තේරුම් ගන්නට ඕන. මේක තේරුම් ගැනීම තමයි ෂණ සම්පත්තිය කියලා කියන්නේ. අෂ්ට දුෂ්ටක්ෂණයන්ගෙන් දුරවීම කියලා කියන්නේ බුද්ධ ශාසනයක් ලැබුණට විතරක් වෙන්නේ නැහැ. මෙන්න මේ නිවේදනය අසහා දැනගන්නට ඕන. ඒ නිවේදනය අසහා දැන ගැනීම තමයි ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. ඒක නැතුව මුළු ත්‍රිපිටකයම කටපාඩම් කළා බුද්ධ ශාසනය ලැබුවා වෙන්නේ නැහැ. ෂණ සම්පති ලැබුවා බුද්ධ ශාසනයේ දර්ශනය කියන්නේ මේක. දැන් මම මුලින් හුවා කියව කිව්වනේ කටපාඩම් වෙන්නේ නේද? කාරණා 10 12 15 25 එක දිගට මම කිව්වා. හැබැයි කිසිම දෙයකින් මම දක්ෂය කියලා හිතන්නේ නැහැ. ඕන කෙනෙකුට පාඩම් කරන්න පුළුවන්. වටෝරු පාඩම් කරන්න පුළුවන්. ඒව පාඩම් කරලා කියලා දක්ෂයක් වෙන්නේ නැහැ. බුදු සමයේ දක්ෂය කියලා කියන්නේ මෙන්න මේ දර්ශනය ලැබුවා. ඒ දර්ශනය ලැබිච්ච කෙනාට ඇතැම් විට ධම්මපදයක ගාථාවකත් කටපාඩම් කියන්න බැරි වෙන්න පුළුවන්. නමුත් එයා මුළු ත්‍රිපිටකයම කටපාඩම් කරපු කෙනාට වඩා එයා දක්ෂයි. චුල්ලපන්තක හාමුදුරේම කෙනෙක්. අන්නේ නිසා බුදු සමය තුල දක්ෂයෙක් කියලා කියන්නේ කඩපාඩම් කිරීම හොඳ දෙයක්. කඩපාඩම් කිරීම බබා කියලා නෙමෙයි මේ කෙනෙක් පුළුවන් තරම් කරන්නේ. ඒව තමයි රෙෆරන්ස් විදිහට ගන්න පුළුවන් මූලාශ්‍ර විදිහට. හැමතැනදීම මූලාශ්‍රයත් එක්කම සූත්‍රය ගාථා කියන්න පුළුවන් තමන්ට. තමන්ට ඒක වාසියක්. අහන අයට විශ්වසනීයත්වයේ දිනන හේතුවක්. නමුත් ඒ තුලින් කියන්නේ නැහැ ඔබ දක්ෂයි කියලා. දක්ෂයි කියලා කියන්නේ මෙන්න මේ දර්ශනය, මේක තමයි බෞද්ධ දර්ශනය කියලා කියන්නේ. මේක තමයි බුද්ධ ධර්මය කියලා කියන්නේ. ඒ නිසා අපේ අත්පත්‍රිකාවේ මාතෘකාව බුද්ධ ධර්මය. මෙන්න මේක තේරුම් ගත්තොත් තමයි බුද්ධ ධර්මය තේරුම් ගත්තා වෙන්නේ. මේක එකපාර ප්‍රත්‍යක්ෂ වුණා කියලා නෙමෙයි මේ කියන්නේ. ඒක මුලින් සුතමේ ඥානෙන් දැනගන්න ඕනේ. ඒක හරියට උදාහරණයක් ඇටියට අපි ගමනක් යනකොට ගමනක් යන කලින් මැප් එක හරි ඇඩ්‍රස් එක හරි ගන්නවා. මැප් එක අතට ගත්තු ගමන්ම ඇඩ්‍රස් එක අතට ගත්තු ගමන් අපි බලන වටා පිට අනාකෝ දැන් අනුරාධපුරේ ලිපිණයක් ගත්තා. කොහොම අනුරාධපුරේ කියලා බලනවා අපි වටා පිට. ලිපිණ ගත්තු ගමන් පේනවද? ලිපිණ ගත්තු ගමන් පේන්නේ නැහැ. ලිපිණ යන්න ඕන. යනකොට තමයි ඉතුරු ටික තමයි ඊට පස්සේ වෙන්නේ. අන්න ඒ වගේ මේක ඇහුවා කියලා මාර්ගවල ලැබුවා වෙන්නේ නැහැ. ඊට පස්සේ මාර්ගයක් තියෙනවා. සීල සමාධි ප්‍රඥා කියලා ගමන් මාර්ගයක් තියෙනවා. එතකොට මෙන්න මේක දැනගෙන තමයි ඊළඟ ගමන යන්නට ඕන. ඒ ගමන තමයි සත්‍තිස් බෝධිපාලසික ධර්ම හැටියට තියෙන්නේ. මෙන්න මේ කලින් මේ තියෙන දේ සුභ හැටියට, සුඛ හැටියට, නිබ්බේ හැටියට, ආත්ම හැටියට හිතන්නේ මෙන්න මේ අවබෝධය නැති අවිද්‍යාව නිසා. එනිසා බුදුදහමේ සම්පූර්ණ අවධානය යොමු කරන්නේ මෙන්න මේ වැරදි අවබෝධය දුරු කරන්න. මේවට කියනවා විපල්ලාස කියලා. සතර විපල්ලාසයක් ගැන කියනවා. මේක ඉතාම වැදගත් කාරණයක්. මෙතනින් තමයි බුදුසමයේ සියලුම ටික විවර වෙන්නේ. මේක හොඳට අදහස දාගන්න හිතේ තමන්ට තේරෙන වචන වලින් ලියා ගන්න. ওই සඩහනෙත් උපරිම වශයෙන් විස්තර කරලා තියෙනවා. තමනුත් තේරුම් ගන්න උත්සාහ කරන්න. අපිට කියනවා සතර විපල්ලාසය. අපි හිතාගෙන ඉන්නේ වැරදි ආකල්ප හතරක් තියෙනවා. ඒවට කියන්නේ විපල්ලාස කියලා. මොනවද විපල්ලාස හතර? එකක් තමයි අසුභයේ සුභ සංඥා. අසුභ දේ ගැන අසුභයේ සුභ සංඥා. අසුභ දේ ගැන අපි සුභ වශයෙන් හිතන. අසුභයේ සුභ සංඥා. මේක තමයි පළමුවෙන්ම අපට තියෙන වැරදි අවබෝධය. දෙක තමයි දුක්ඛේ දුක්ඛේ සුඛ සංඥා. ඔක අනු පිටේ පොඩි වෙනසක් තියෙන හැන්ඩ්අවුට් එකේ. මේක තමයි නිවැරදි එක. හැන්ඩ්අවුට් එකේ පොඩි වෙනසක් වෙලා තියෙනවා. දුක්ඛේ සුඛ සංඥා. දුක්ඛේ සුඛ සංඥා. ඊළඟට අනිච්චේ නිච්ච සංඥා. අනිත්‍ය දේ ගැන නිත්‍ය සංඥාවක් තියෙනවා. ඊළඟට අනත්තේ අර්ථ සංඥා. මේවට කියන විපල්ලාස කියලා. වරදවා අපි ලෝකය ගැන තේරුම් ගැනීම ආකාර හතරක් මේ කියන්නේ. එතකොට මෙන්න මේ විපල්ලාස වැරදි හැඟීම් දුරු කරන්න තමයි සමස්ත බුදුදහමේ න ඉගැන්වීම් සියල්ලක්ම ඉලක්ක කළ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා සතිපට්ඨාන සූත්‍රයේ. ඒඛායනෝ අයං භික්ඛවේ සත්තාන විසුද්ධිය, ශෝක පරිද්දවන සමතික්කමාය, දුක්ඛ දෝමනසනං අත්තංගමාය, ඥායස අධිගමාය, නිබානස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන කියලා. සත්‍යංගේ පිරිසුදු බව සඳහා, දුක් දෝමනස් දුරු කිරීම සඳහා, නිවන සාක්ෂාත් කරන්නට ප්‍රඥාව ලබන්නට එකම මාවත ඇතියෙන්නේ. පාරවල් එක ඇතියෙන්නේ. න්‍යාය හුඟක් තියෙනවා. විවිධ න්‍යාය තියෙනවා. නමුත් එක පාර යන්නේ. සතර සතිපට්ඨානයම ඉලක්ක කරලා තියෙන මේ හතර දුරු කරන්න. අසුභයේ සුභ සංඥා දුරු කිරීමට මොකද තියෙන්නේ? කායානුපස්සනාව තියෙනවා. කායානුපස්සනාවෙන් කරන්නේ දුක්ඛේ සුඛ සංඥාව දුරු කරන්නයි. මොකද තියෙන්නේ? වේදනුපස්සනාව තියෙනවා. අනිච්චේ නිච්ච සංඥාව දුරු කරන්නයි චිත්තානුපස්සනාව තියෙනවා. පස්සේ අත්ත් සංඥාව අනාත්මයේ පිළිබඳව තියෙන ආත්මයක් කියලා ගන්න වැරදි සංඥාව දුරු කරන්නයි ධම්මානුපස්සනාව තියෙන්නේ. හතර. එතකොට කායනුපස්සනාව වඩන ප්‍රාණික පැත්තෙන් සතර ආහාර ටිකෙන් ටික ප්‍රකට වෙනවා. මොනවද සතර ආහාර? අසුභයේ සුභ සංඥාව දුරු කිරීම සඳහා කායනුපස්සනාව වඩනකොට මොකද වෙන්නේ? කබලින්කාර ආහාරය ප්‍රකට වෙනවා. කබලින්කාර ආහාරය. සතර ආහාරය ප්‍රකට වෙන්නේ පළවෙනි දවසේ. කබලින්කාර ආහාරය මේ කාර්ය වලින් හැදිච්ච ආහාර වලින් ශාරීරික පෝෂණයේ ස්වභාවය පෙන්නනවා. ඊළඟට වේදනුපස්සනාව වැඩීමේදී ස්පර්ශ ආහාර නැත්නම් පස්ස ආහාරය ප්‍රකට වෙනවා. පස්ස ආහාරය. චිත්තානුපස්සනාව වඩනකොට මොනාහේ විඥාන ආහාරය ප්‍රකට වෙනවා. විඥාන ආහාරය. ධම්මානුපස්සනාව වඩනකොට මොනාහේ මනෝ සංචේතන ආහාරය ප්‍රකට වෙනවා. දැන් මේව හිතන්නේ බ සරල වචන කියලෙන් හැබැයි මට අපිට ඉතින් අයියෝ මේ වටෝරුවක් කියලෙන්. නමුත් එහෙම අවතස්සේරුවට ලක් කරන්න එපා. බොහෝම ඕන කමින් අහන්න. ඒ වගේම මේව මේ අනුශාසනා ලබන තමයි අපි මේ සසර මෙච්චර දුරක් ආවේ. අපේ කර්මයේ විසින් අපි මෙතෙන් රැගෙන අවිලා තියෙන මේ ටික අහන්න. වෙන දෙයකට නෙවෙයි. මොකද අපි සසර හුඟක් දේවල් ලැබපු අය. ඒ ඔක්කොම ලබලා අපි පින් කළා මෙතෙන් අරගෙන මේ ටික අහන්න. එනිසා මේක ඇහුවොත් තමයි අපි ඇත්තටම ශන සම්පත්තිය ලැබුවා වෙන මේක සැහැල්ලුවෙන් හිතන්න එපා. මේක උපරිම අවධානයෙන් අහන්න. උපරිම ශ්‍රද්ධාවක් තියාගන්න. තමන්ට පාඩු නෑ. තමන්ට යහපත තමයි වෙන්නේ. ඊළඟට කබලින්කාර ආහාරයේ ප්‍රකට වීමත් එක්කම මොකද වෙන්නේ? මේ හතර ප්‍රකට වෙනකොට ප්‍රකට වෙන්නේ පැහැදිලි වෙන්නේ පංච උපාදාන ස්කන්ධේ. ස්කන්ධ පංචකේ. අසුභේ සුභ සංඥාව දුරු කිරීම සඳහා කායනුපස්සන වඩනකොට කබලින්කාර ආහාරය ප්‍රකට වෙලා මොකද වෙන්නේ? රූප ස්කන්ධය ප්‍රකට වෙනවා. රූපය පිළිසින දැනගන්නවා යා. රූප ස්කන්ධය. මේකෙන් සතිපට්ඨාන සතිපට්ඨාන ආහාර ස්කන්ධ. එතකොට කායානුපස්සනාව වඩනකොට කබලික ආහාරය ප්‍රකට වෙලා රූපේ නැමති ස්කන්ධය ප්‍රකට වෙනවා අවබෝධ වෙනවා. ඊළඟට වේදනුපස්සනාව වැඩීමෙන් පස්ස ආහාරය ප්‍රකට වෙලා මොන ස්කන්ධයද? වේදනයි ස්කන්ධය ප්‍රකට වෙන බොහොම හොඳයි. ඊළඟට චිත්තානුපස්සනාව වඩනකොට විඥානාහාරය ප්‍රකට වෙලා විඥාන ස්කන්ධය ස්කන්ධ පංචකයෙන් විඥාන ස්කන්ධය අවබෝධ වෙනවා පිළිසින දැනගන්න. ඊළඟට ධම්මානුපස්සනාව වඩනකොට මොකද වෙන්නේ? සංඥා සංඛාරක ස්කන්ධ දෙකක් ප්‍රකට වෙනවා. සංඥා සංඛාර සඤ්ඤා සංකල්ප අනිත් පැත්තට ගත්තොත් රූපස්කන්ධය ප්‍රකට වීම තුළින් නාම රූප දෙකෙන් රූපය කියන එක ප්‍රකට වෙනවා. තුනින් නාමය කියන එක ප්‍රකට වෙනවා. මෙන්න මේ හරහා තව තියෙන ගැනීම රසක් මේ සියල්ල තුල ගොනු කරන්න පුළුවන් බුදුදහමයි. හරියට මුදුන් මහලක අර මුදුනේ තියෙන මැද කොටසට සියලුම දේවල් අමුණන්න පුළුවන් වගේ මෙන්න මේ සතර විපල්ලාස දුරු කිරීම සඳහා බුදු සමයෙන් දේශිත සියලුම අනුශාසනා විහිදවන ගන්න පුළුවන්. මෙහි අවසාන ප්‍රතිඵලය නාම රූප ප්‍රකට වෙනවා. නාම රූප කියන්නේ අපේ ජීවිතය කියන්නේ මොකක්ද කියන එක ප්‍රකට වෙනවා. අපේ ජීවිතය කියන්නේ ඇත්තටම මොකක්ද? දැන් අපිට පේන්නේ දැන් මේ පොඩි හාමුදුරුවෙක් ගත්තොත් අපි දැනුම් හඳුනුම්කම් තියෙන්නේ, ගනුදෙනු කරන්නේ, අමනාප වෙන්නේ, ආදරය කරන රූපෙද නේනි. හැබැයි මේ මොහොතේ මෙයාගේ ප්‍රාණය නිරුදුන තිය මොකද වෙන්නේ? එයාගේ රූපය තියෙනවා නමුත් එයාගේ ජීවියක් නැහැ. දැන් අපි මේ පුද්ගලයා කියලා හිතන් ඉන්නේ මේ රූපයට. එහෙම නැත්නම් මේ පුද්ගලයා හිතා කියලා හිතන් ඉන්නේ මොකටද? මනසට. නමුත් ඇත්තටම මනසවත් රූපයවත් මේ දෙකේ එකතුවෙන් තියෙන ක්‍රියාවලියටයි ජීවිතය කියලා කියන්නේ. හොඳම උදාහරණයක් තියෙනවා. දැන් ගුවන් ගමන කියන එක බලන්න. ගුවන් ගමනට කොහොමද අපි ඉංග්‍රීසියෙන් කියන්නේ? ෆ්ලයිට් එක කියලා නේද? මගේ ෆ්ලයිට් එක තියෙන නමයා මාරටය කියලා කියනවා නේ. ෆ්ලයිට් එක කියන්නේ මොකකටද ඇත්තෙම? ෆ්ලයිට් එක කියන්නේ මොකකටද? පරිවිසුන්දර මහත්තයා. ඒ ගුවන් යානෙටද? ඒ ගුවන් යානෙ ඉන්න මගෙන්ටද? ඒ ගුවන් යානෙ ඉන්න ගුවන් නියමුවාටද? ගුවන් යානයේ අතුරුල තියෙන කැමරිකටද? ඔව්, ඒ සියල්ලේම එකතුව. විතරක් නෙවෙයි, ගුවන් යානේ උඩට උස්සන්නත් ඕන. අර ඔක්කොම ටික තියලා හොඳට තෙල් ගහලා, ගෑස් ගහලා, ගුවන් නියමෝ නියමයන් ඔක්කොම එකතු වෙලා කෑම උණු නිරත් වෙලා තිබිද්දි ඔක්කොම තිබුණත් ගුවන් පොළවෙන් උඩට නොයසුවොත් ගුවන් යානය ඒක ෆ්ලයිට් එකක් වෙන්නේ නැහැ. ඒක ගුවන් යානයක් වෙන්න පුළුවන්. ඒක ගුවන් නියමයක් වෙන්න පුළුවන්. නමුත් ෆ්ලයිට් එක වෙන්නේ නැහැ. ෆ්ලයිට් එක වෙන්නේ මේ ඔක්කොම ටික එකතු වෙමින් මේ ක්‍රියාකාරීත්වය වෙන්නවා. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. මේ රූපයත් අපට හේතු වෙනවා, අපේ මනසත් හේතු වෙනවා. නමුත් මේ ටික ඔක්කොම ප්‍රයෝගික කරගෙන නැති වෙන මේ ක්‍රියාවලියටයි ජීවිතය කියලා කියන්නේ. ඇත්තට මේ ක්‍රියාවලිය කියන්නේ මොකද්ද? ඒ ක්‍රියාවලිය තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ පහේ එකතුව තමයි ජීවිතය කියලා කියන්නේ. අන්නේ ජීවිතය කියලා කියන අර ෆ්ලයිට් එකේ කැම ටික, ගුවන් නියමුවන්, සේවකයන්, ආහාර, ආසනය ටික ඔක්කොම එකතු වුණා වගේ. මෙතන තියෙන ලක්ෂණය තමයි ගුවන් යානිය අපට අර ටික වෙන් කරන්න පුළුවන්. හැබැයි පංච උපාදානස්කන්ධයේ ලක්ෂණය මොකද්ද? ඒ පහ අපට වෙන් කරන්න බෑ බන්දේසියා කුඩ කියලා. මෙන්න රූපය, මෙන්න වේදනාව කියලා වෙන් කරන්න බෑ. මේ පහම එකට තියෙන හරියට තේ එකක් වගේ. අපි තේ එකක් බොනකොට අපි දන්නව දැන් සීනි වැඩි, තේ කොළ මදි, රසණ අඩුයි. එහෙම අපිට කියන්න පුළුවන්. නමුත් වෙන් කරන්න බෑ අපට. මේවා අපි වෙන් කරන්නේ නුවණින්. නුවණින් වෙන් කරන්න තමයි මේ ධම්මගේ තියෙන්නේ. ඒතකොට මේ ටික ප්‍රකට වෙන්න වෙන තමයි ඇත්තටම අපේ ජීවිතේ මොකද්ද කියන එක අපට තේරෙන්නේ. ඒ සඳහා වැඩි යොතු මාවතක් බුදුහාමුදුරු දේශනා කළා. විවිධ පුද්ගලයන් අනුව විවිධ සන්දර්භවලදී පුද්ගලයන්ගේ නානත්වය අනුව, ඉන්ද්‍රිය වේමත්තතාව අනුව බුදුරජාණන් වහන්සේ මේ වඩන ධම්මග විවිධ ආකාරයෙන් වෙනස් කළා. අන්න ඒ ටික ඔක්කොම එකතු කළා තමයි මහා පරිනිර්වාණ සූත්‍රයේ කරුණ 37 මේක තැනට අරගෙන සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම හැටියට තියෙන්නේ. මොනවද ඒ කාරණා 37? මොනවද සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ? දැන් මේවා කඩපාඩමින් තියාගන්නත් ඕන. කඩපාඩම් කිරීම නෙවෙයි අධ්‍යාපනය, නමුත් අධ්‍යාපනයේ ප්‍රධාන අංගයක් මතකේ තබා ගැනීම. මොනවටද සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ? අනුපිළිවෙලින් කියමු අපි. ඔව, සතර සතිපට්ඨාන. බොහොමදයි සතර සතිපට්ඨාන. සම්මාපදාන, සතර ඍද්ධිපාද. බොහොමදයි ඍද්ධිපාද, ඉන්ද්‍රිය, ඉන්ද්‍රිය බල, මොජ්ජංග, ඊට පස්සේ ආර්ය මාර්ග, ආර්ය අෂ්ටාංග මාර්ගය අට. ඒත් මෙන්න මේ ටික තමයි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ. ඒතොර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ටික ඔක්කොම අපි වඩන්න ඕනද කියලා. ඇත්තෙන්ම ධම්මගේ ඉන්නකොට මේ හතර මේ 37ම වැඩෙනවා. කොතන හෝ ක්‍රමයකින් අපි ඇතුල් වෙන්න යෝනි. ඇතුල් වුණොත් ඒ මගේ යනවා. දැන් උදාහරණයක් ඇටියට දැන් මෙතන ඉඳන් අපි ගමු නුවරට කියලා. මෙතන ඉඳන් නුවරට ගමන් මග ඇහුවොතින් කෙනෙකුට කියන්න පුළුවන් ආනිත්තඹුව මහනුවර කියලා. තව කෙනෙකුට කියන්න පුළුවන් නිට්ටඹුව වරකපොල මහනුවර කියලා. තව කෙනෙකුට කියන්න පුළුවන් නිට්ටඹුව පස්යාල වරකපොල අබේපුස්ස කඩුගන්නාව නුවර කියලා. තව කෙනෙකුට කියන්න පුළුවන් නිට්ටඹුව පස්යාල වේවැල්දුව මෙහෙමද? ඔය වේවැල්දුව ඔහොමම කියන වේවැල්දෙනිය නේද? වේවැල්දෙනිය ඔහොමම තව ටිකක් කියන්න පුළුවන්. පේරාදීන තව ටිකක් දාලා. අන්න ඒ වගේ තමයි මේ දහම් කරුණුත් එක එක තැන්වලින් අඩු වැඩි වශයෙන් දේශනා කරාට මග මේ ටික 37ම තියෙනවා. ඒ නිසා තමයි බුදුහාම දේශනා කරන්නේ සමහර තැනක කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න කියලා. එච්චරයි කියන්නේ. දැන් සම්මාදිට මජ්ක්‍ධිම නිකායේ සම්මාදිට සූත්‍රයේ තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න කියලා. හැම පිළිපදාවක්ම ඒ කියන්නේ අවිද්‍යාව දුරු කරන්න වේදනාව පිළිසින් දැනගන්න හැම හේකටම කරුණ 16කට කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න කියලා. එහෙම කියන බුදුරජාණන් වහන්සේ තව තැනක කියන කොහොමද? සත්‍යබෝධංග වඩන්න කියලා. තව තැනක කියනවා පංච බල වඩන්න කියලා. තව තැනක කියනවා පංච ඉන්ද්‍රිය වඩන්න කියලා. තව තැනක කියනවා සතර සතිපට්ඨානෙ වඩන්න කියලා. තව තැනක කියනවා සතර රීතිපාද වඩන්න කියලා. තව තැනක කියනවා සතර සතිපට්ඨානෙ වඩන්න කියලා. තව තැනක කියනවා ත්‍රිවිධ ශික්ෂා වඩන්න කියලා, සීල සමාධි ප්‍රඥා. තව තැනක කියනවා දෙකයි වඩන්න තියෙන අභිඤ්ඤා සූත්‍රය අපි කිව්වේ සමාධි දර්ශන දෙක වඩන්න කියලා. තව තැනක කියනවා දෙකකුත් තොන එකක් වඩන්න, ඔක්කොම වැඩන්න. එකම ප්‍රඥාව වඩන්න. එකම ප්‍රඥාව වඩනකොට සතර සතිපට්ඨානය, සතර රීද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, පංචේන්ද්‍රිය, පංච බල, සත්බොජ්ජංග, ආරස්නින් මාර්ගය නැමැති මේ සත්‍තිස් බෝධිපාසික ධර්මයම වැඩෙනවා කියන. මොකද්ද වඩන්න ඕන ප්‍රඥාව? තමන්ගේ සියලෝම ඉන්ද්‍රියන් ටික ફોකස් කරලා අහගෙන ඉන්නේ. බුදුහාමුදුර දේශනා කරනවා පුතක් ජන කෙනාට සේක වෙන්නත්. සේක කියන කෙනා දන්නවනේ නේ? සේක කියන්නේ සෝවාන් මගේ ඉඳන් අරහන්ත මාර්ගය දක්වාන හත් දෙනා. සත්ත සෛක්ෂවයන් කියන්නේ අපි. පුතක් ජන කෙනාට සේක වෙන්නත්. සේක කෙනාට අසේක වෙන්නත්. අසේක කියන්නේ කාටද? අසේක කියන කාටද? රහතන් වහන්සේට. සේක කෙනාට අසේක වෙන්නත්. අසේක කෙනාට රහතන් වහන්සේට පිරිනිවන තෙක් සුවදායීව වාසය කරන්නත් මම එකම කාරණයක් දේශනා කරන්න කියලා. මේ ප්‍රකාශය ඉතාම වැදගත් දෙයක්. මොනවද දේශනා කරන්නේ? පෘථග්ජන කෙනාට සේක වෙන්නත්, සේක තැනැත්තාට අසේක වෙන්නත්, අසේක කෙනාට රහත් වුණා කියලා නිකන් ඉන්නේ නෙවෙයි. රහත් වෙච්ච කෙනා පිරිනිවන් පානතෙක් සුවදායීව වාසය කරන දිට්ඨ ධම්ම සුඛ වේරණය සඳහා මම එකම ප්‍රතිපදාවයි දේශනා කරන්න කියලා. ඒ මොකද්ද? ඒ මොකද්ද? ඒ තමයි ස්කන්ධ පංචකය බලන ආකාර පහක් තියෙනවා. ඒ තමයි එකක් හට ගැනීම බලන්න, මේකෙන් හටගෙන සමුදය බලන්න. ඒ වගේම මේ පහේ මොකද බලන්නේ? වය බලන්න, නැතිවීම බලන්න. ඒ වගේම මේකේ කිසියම් මොකද තියෙන්නේ? අපි බලගෙන නැද්ද? කිසියම් ආස්වාදයක් තියෙනවා, ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදයක් බලන්න. ඒ වගේම මේකේ ආදීනයක් තියෙනවා. අල්ප ආස්වාද බහු ආදීනම. පංච උපානස්කන්ධය තුලින් කිසියම් අල්ප ආස්වාදයක් තියෙනව නැත්තේ නෑ. හරියට අර කුෂ්ඨයක් අහන වගේ ආස්වාදයේ ටිකයි ආදීනව වැඩි. අනේ ඒ නිසාම තමයි අපි ආ යුත්තේ කුමක් සඳහාද? නිස්සරණයක් සඳහා යන්නට ඕන. ඒ නිසා නිස්සරණ වශයෙන් බලන්න. මෙන්න මේක තමයි දහම් මගේ හැඩියට බුදුරජාණන් වහන්සේ යලි යලි මේ පහ බලන්න කියලා. යම් කිසි කෙනෙක් දුකෙන් නිදහස් වෙන කැමති නම් මේ මඟ වඩන්න වඩන්න අපේ අවිද්‍යාව එන්න එන්නම දුර්වල වෙනවා. අපි කලින් පුද්ගලයෙක් දැකලා පුද්ගලයට බැඳෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා මේ වැඩිමත් එක්ක. කලින් රූපයක් දැක්ක ගමම බාහිර රූපය තුල බැසගත්තා. දැන් දකින්න බාහිර කෙනෙක් ලස්සනන් ලස්සන තියෙන මේ පැත්ත කියලා බලනවා. බාහිර රූපයක් තියුණා තමයි. නමුත් බලන්නේ ලස්සනෙදී. ඒ ලස්සනම කෙනා බලන අද ලස්සන කියලා හිතන් ඉන්නවා. ඒ කෙනාම බැරිලත් ඔබට නරක වචනකින් බැන්නොත් කොහමද? ඊට පස්සේ බලන්නේ ලස්සන කෙනෙක් විදියටද? ඊට පස්සේ බලන්නේ අතුල් පැත්ත තමයි යාවේ. අනේ මේ බැනපු කෙනා මේ වගේ යටසැකිල්ලක් මේ ඇතුලේ ටිකක් කුණු ගොඩක් කියලා ඊට පස්සේ තමයි බලන්න මතක් වෙන්නේ. එතකොට මේ සුභ හෝ අසුභ දේ ඇති වුණේ බාහිර දේ උපකාරයක් වුණා නැත්තේ නෑ. නමුත් ඒක ඇති වුණේ නැති කාම යානි චිත්‍රානි ලෝකේ කියලා කියනවා. ලෝකේ තියෙන ලස්සන දේවල් කාමයන් නෙවෙයි කියලා. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. පුරුෂයාගේ සංකල්ප රාගයයි මනසේ ඇති වෙන සංකල්ප ටිකේ රාගය කියලා කියනවා. කණ්ණාඩියක් ළඟට යනකොට කණ්ණාඩියේ රූපේ ලස්සන නම් අපි කණ්ණාඩියට ප්‍රශංසා කරනවද? කණ්ණාඩියේ රූපේට නෙමෙයි ප්‍රශංසා කරන අපිටම අපි සතුට වෙනවා. කණ්ණාඩියේ රූපයේ දුර්වර නම් තමන්ගේ පේන රූපේ ලස්සන නැත්නම් අපි කණ්ණාඩිය පොඩි ගන්නවද? නෑ, අපි මේ පැත්තේ හදාගන්න අඩුපාඩු ටික. අන්න ඒ වගේම තමයි සමහර අය කියනවලාමාව කේන්ද්‍ර ගැස්තුවා මගේ රාගය උසු එහෙම කියලා කියනවනේ නේ. ඒ කාටවත් මුකුත් කරන්න බෑ. තමන්ගේ මෙහි පාරිශුද්ධත්වය ඇති කරගත්තොත්, තමන් මෙහි යථාර්ථවාදීව බලන ගත්තොත් ඕනෑම දෙයක් අභියස හරියට මඩවිලේ තියෙන නෙළුම් මලක් වගේ ඒ දෙස නොගෑවි අපට ඉන්න පුළුවන්, මනසක් හදාගන්න පුළුවන්. මේ විදියට බලන්න බලන්න අපට පේනම රූපය පේන පෙන්ඩූපමං රූපං, මේ රූපය කෙනෙක් හරියට පෙන පිනක් වගේ මේක ඉක්මනටම වැයවිල යනවා. වේදනාව බුබුලූපමං, වේදනාව කෙනෙක් හරියට දිය බුබුලක් වගේ, ඒක වතුර බිඳුවක් වැටෙනකොට වතුර ඇති වෙනව එහෙම නැති වෙලා යනවා. මරීචි උපමා සංඥා, සංඥාව හඳුනගන්නේ හරියට මිරිගුවක් වගේ. සංඛාරා කදලූපමා, සංස්කාර චේතන හරියට මොකක් වගේද? ඕ කෙහෙල් ගහක් වගේ පතුරු ගලව ගලව බලන්න පුළුවන් කිසිම හරයක් නැහැ. ඊට පස්සේ මායෝපමංච විඥාන, විඥානේ හරියට මායාවක් වගේ. මේ පහම එන්න එන්නම ප්‍රකට වෙන්න ගන්නවා. ප්‍රකට වෙන්න වෙන්න මොකද වෙන්නේ? බාහිර රූපයක් දැක්කාම බාහිර රූපය තුල හිත බැස ගන්න ගතිය එන්න එන්නම අඩු වෙනවා. දැන් අපි ආයතන ගානේ රස්වාදයේ ඉන්නේ. ආයතන කියන්නේ මොනවද? ඇස, කන, නාසය, මේව තමයි ආයතන. දැන් කෝල් එකක් එනකම් බලාගෙන ඉන්නවා. රූපයක් එනකම් බලාගෙන ඉන්නවා. වේදනාවක් එනකම් බලාගෙන. දැන් අපි මේ ආයතන පිළිබඳව රස්වාදයේ ඉන්නේ. අපි නිතරම බාහිර මත යැපිලා ඉන්නේ. මෙන්න මේ බාහිර මත යැපෙන මානසිකත්වයේ මුදවලා අත්ත දීපා භික්ඛවේ විහෙරතත් සරණාන අඤ්ඤ සරණ කිපු ආකාරයට තමන්ම තමන් පිළිසරණ කරගන්න ධම කොයි මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණා නාඤ්ඤ සරණ. ධර්මයෙන්ම පිළිසරණ කරගන්න, බාහිර දෙයක් පිළිසරණ කරගන්න එපා කියලා කියනවා. අපි බාහිර කෙනෙක් ලෙඩේදී අපිට සලකයි කියලා බලාපොරොත්තු වෙනවා. අපිට කලින් යා ලෙඩ වෙනවා. අපේ මරණයේදී වෙනත් කෙනෙක් අපිව බේරගනී කියලා හිතන් ඉන්නවා. අපට කලින් ඒකට මැරෙන්න. බොහෝ විට මේක අපේ ජීවිත යථාර්ථය. ඒ නිසා මෙන්න මේ යථාර්ථය තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කළේ. ඒ නිසා මේ හැම දේශනාවක්ම එකිනෙකට සම්බන්ධයි. ඒතරක් නෙවෙයි. ධර්මයේන බොහෝ සූත්‍ර ලක්ෂණේ තමයි චතුරාර්ය සත්‍ය මේ තුල තියෙනවා. දැන් අපි අභිඤ්ඤා සූත්‍රය කියවනේ. අභිඤ්ඤා සූත්‍රය කියනවා නුවණැති කෙනෙක් තමන්ගේ විශිෂ්ට ඥාණයෙන් දැනගන්න ඕනේ මොකද්ද කියලා. මොකද්ද දැනගන්න ඕන? දැනගන්න ඕන පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? දුක්ඛ සත්‍ය. දුරු කරන්න ඕන නම් දුරු කරන්න කියන අවිද්‍යාව භව තණ්හා. මොකද්ද මේ? සමුදය සත්‍ය. වඩන්න ඕන නම් වඩන්න කියනවා සමාධි ප්‍රඥා දෙක. මොකද්ද මේ? මාර්ග සත්‍ය. සාක්ෂාත් කරන්න ඕන නම් සාක්ෂාත් කරන්න කියලා තියෙන මොකද්ද මේ? විද්‍යා විමුක්තිය. මොන සත්‍යද? නිරෝධ සත්‍ය. මෙන්න මේ වගේ හැම ගාථාවක්ම, හැම අනුශාසනාවක්ම, හැම සූත්‍රයක්ම එක්ක හතරම තියෙනවා, එක්ක දෙකක් තියෙනවා, එක්ක එකක් තියෙනවා. තමන් දක්ෂ වෙන්න ඕන මේ කියන්නේ මොකද්ද කියලා දැක්ක ගමන් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒකට තමයි අපට පොත්පත් කටපාඩම් කළේ විතරක් බෑ. සමහර අයගේ හොඳ වැදගත් දේශන තිනු අපට ඒ වහන්නට වෙනවා. ඒ වැහුවොත් තමයි ඇත්තටම අපේ බුද්ධිය විකසණය වෙන්නේ. දැන් ඔබ වහන්සේලා දන්නවා දැන් මේ කරුණ ටික විස්තර කරාට පස්සේ ඕනෑම කෙනෙක් ධර්මයේ යම් කිසි කරුණක් විස්තර කරනවා. යාමේ විස්තර කරන්නේ අර ලෞකික සම්මාදීතේ පිළිවෙද පුණ්‍යක්‍රියාද? එයා නැත්තම් සමාධිය ප්‍රඥාව කියලා හිතලා සමාධියම විස්තර කරනවද? නැත්තම් අර මෙලව ජීවිතේ සාර්ථක කරන කරුණු හතරද මෙයා දේශනා කරන්නේ? කොතනද කියන එක ගැන දැන් ඔබට දැනුමක් තියෙනට ඕන. ඔබ හරියට මේක තේරුම් ගන්න හිටියනම් ධර්මය කියලා කාටවත් බොරු කරන්න බෑ දැන්. බොරු රංගපෑම් කරන්න බෑ. ඒ විතරක් නෙවෙයි. කාටවත් ධර්මයේ නාමයෙන් වෙන දෙයක් කියන්නත් බෑ. ඒ විතරක් නෙවෙයි. අපි ධර්මය හොයාගෙන තැන් තැන් වල යනවා. එක කාලෙක අහවල් හාමුදුරන්ගෙන් පස්සේ යනවා. එයා හොඳයි කියලා හිතෙනවා. එයා පිරිහෙනවා. තව කෙනෙක් පස්සේ යනවා. එයාත් පිරිහෙනවා. තව කෙනෙක් පස්සේ යනවා. එයාත් පිරිහෙනවා. තව ආරණ්‍යකට යනවා. එයා සිරුරැල්ල යනවා. ජීවිත කාලය පුරාම අපි අර වනේ අඬ ගජෝවිය. වනේ හැසිරෙන අඬතා වගේ. අඬතාට මොකද වෙන්නේ? මේ පැත්තට යනවා. මේ ගහේ හැප්පෙනවා. අර පැත්තට යනවා. අර වලේ වැඩෙනවා. මේ පැත්තට යනවා. මේ අත්තේ හැප්පෙනවා. අර පැත්තට යනවා. අර කාණුවේ වැඩෙනවා. ජීවිත කාලයම ඒ පැටිවලට මාරු වෙවි වෙයි අපි මේ ගමන යන්නේ. ඒ නිසා අපට එහෙම වෙන්නේ නැහැ. අපට හරියට දැක්මක් මේ ධර්ම තුල ඇති වුණොතින්. ඒ අවබෝධය අඩුයි නම් තව තවත් දුරට පොතපත කියවන්නට ඕන. හැබැයි පොතපතින් විතරක් මේක ලැබෙන්නේ නැහැ. දැන් ඇත්තටම අපිත් මාර්ගවල බලන්නේ අපිත් තාම මේ ඉගෙන ගන්නවා. ඒකෝ මේ විශ්වාසයක් ඇති කරගන්නේ මේ හාඳුර ඔක්කොම තේරුම් ගන්න කියලා. ඇතැම් විට ඔබ වහන්සේලා හොඳට පොතපත බලලා තව දේශන ඇහුවොතින් ඔබ වහන්සේලාට මගේ වයස වෙනේට ඔබ වහන්සේලාට මටත් වඩා හොඳට තේරෙන්න පුළුවන්. මට අද මාර්ගය පර ලැබෙන්න බැරි වුණත් මගේ වයස වෙනේට ඔබ වහන්සේලා මට වඩා හුඟක් ඉදිරියට යන්න පුළුවන්. ඒ ශක්තිය ඔබ තියෙනවා. වයස කොටස් තුනකට බෙදෙනවා. මොකද වයස? එකක් කායික වයස, අනිත් එක මානසික වයස, අනික ආධ්‍යාත්මික වයස. කායික වයස කියන්නේ උපැන්න සාතිකයේ වයස. මානසික වයස කියන්නේ තමන් ගැන තමන් හිතන ඉන වයස. සමහර අවුරුදු 60 කෙනෙක් ඉන අවුරුදු 40 කියලා හිතන් ඉන්නේ. 40 කෙනෙක් කියන මට දැන් 65යි මූත් කරගන්න බෑ කියලා. ආධ්‍යාත්මික වයස කියලා එකක් තියෙනවා. ස්පිරිචුවල් ඒජ් කියන එක. ෆිසිකල් ඒජ්, මෙන්ටල් ඒජ් ඇන් ස්පිරිචුවල් ඒජ්. ආධ්‍යාත්මික වයස කියලා කියන්නේ තමන් කොච්චර ආධ්‍යාත්මිකව පරිණතද කියන එක. ඒ නිසා තමයි 70 ස්වාමීන් වහන්සේ කෙනෙකුට උනත් බුදුරජාණන් වහන්සේ ඒ විකු බාහණයෙන් පැවිදි උපසම්පදා දෙනකොට 60 වයසේ පිරුණු කෙනෙක් වගේ නෝ කියන්නේ මොකද්ද? මෙන්න මේ ආධ්‍යාත්මික වයස සුවිශාල විදියට යගේ වර්ධනය වෙනවා. අපිත් ඒ වගේ. සතර හුඟක් දුරට මේ ආධ්‍යාත්මික වයස දිනු කරගෙන ආය ඔබ. ඒ නිසා තමයි පැවිදි වෙන්නේ නැත්නම් පැවිදි වෙන්න බෑ. ඒ නිසා අන්නේ වයස අත් පුළුවන් තරම් වැඩි කරගන්න ඕන. දැන් අනිත් වයස වැඩි වුණාම නම් ඉතින් දුක් වෙනවා අපිනේ. වයස අඩු කරගන්න බලන්නේ කොහොම හරි. නමුත් මේ ආධ්‍යාත්මික වයස වැඩි වුණාට කිසි ගැටලුවක් නැහැ. ඒ වයසේ වැඩි වෙන්න අපේ මනස දියුණු වෙනවා, ගුණ දහම් දියුණු වෙනවා, කෙලෙස් අඩු වෙනවා, සතුට වැඩි වෙනවා. මේ හැම දෙයකින්ම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අපේ හිතේ තියෙන ලෝභ, ద్వේෂ්, මෝහ අඩු කරන එක. අපිට හරියට හැම මොහොතකම ඇසින් රූපයක් දකින්නවා කියලා කියන්නේ මේ ස්කන්ධ පංචකයේ පෙරපසුන විහට ගත්තා, එතනම නිරුද්ධුණා. කණෙන් ශබ්දයක් ඇහුවා කියලා කියන්නේ මේ පහම හටගත්තා, පහම නිරුද්ධුණා කියලා. මෙන්න මේ අවබෝධය බලන වාර ගන්න අපි එන්නම වැඩි කරෝති. අපේ මේ ආයතන එන්නම තියුණු වෙනවා. ස්කන්ධ ආසදී ආයතන ශක්තිමත් වෙනවා. ඒ වගේ බලය වැඩි වෙනවා. බලය වැඩි වෙනවා කියන්නේ අපේ ආඩම්බර විමන් නෙවෙයි, බාහිර රූපයකට ශබ්දයකට අපට හිතට දෙන්න පුළුවන් පීඩනය එන්නම අඩු වෙනවා. දැන් අපි හොඳට ඉන්නේ බාහිර අය හොඳට hina වෙල ඉන්නවා නම් gedara lassana තියෙනවා නම් ළමයි ටික හොඳට පාඩම් කරනවා නම් හොඳට සතුටින් ඉන්නවා. ළමයි ටික පොත්පත් එහෙම දාලා නම් ටීවී එකම නම් බලාගෙන අපි ඉතින් දුක් වෙනවා. දැන් අපි සතුට හෝ දුක තීරණයවන්නේ බාහිර සාධක මත. නමුත් මේ ධර්මයෙන් කරන්නේ අභ්‍යන්තර සාධක මත අපේ සතුට තීරණය කරන මට්ටමටපත් වීම. අනේ උපරිම මට්ටම තමයි බාහිය දාරු චීරියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? ඒවං හිතේ බාහිය සික්කිතබ්බං දිත්තේ දිට්ඨමත් සම්භවිස්සති. යමක් දැක්කනම් ඒ දැකපු මොහොත විතරයි ඒක ඒ මොහොතේ හටගෙන ඒ මොහොතම නිරුද්ධ වෙනවා. ඒ වගේම එක ආයතනක දෙයක් අනිත් ආයතනයට සම්බන්ධ නැහැ. මේකත් ඊටම වැදගත් එකක්. මේකත් ඊටම හොඳින් තේරුම් ගත යුතු කාරණයක්. ඇසින් රූපයක් දකිනවා නම් ඒ දකින්න රූපය අපි හිතනවා අල්ලන්න පුළුවන් කියලා. නමුත් මේ ඇසට පේන රූපය ඇසට විතරයි ගෝචර වෙන්නේ. අල්ලන කොට අල්ලන්නේ සතර මහා භූත රූප. උදාහරණයක් කියන්නම්. වතුර බේසමක් ගන්න බලන්න. වතුර බේසමකට ඔබ මුහුණ යොමු කරනකොට පාත් කරනකොට මොකද පේන්නේ? ලෝකේ ලක්ෂණම ගැන පේනෝනේ. වතුර බේසමක් තියලා ඒ බේසම දිහා බලනකොට ලස්සනම ගෙනා පේනවා රූපිය. ඒ පේන රූපිය ඔබට පුළුවන් ද අල්ලන්න අතින්? අතින් අල්ලන්න බෑ. ඒ පේන රූපය. වතුර අල්ලන්න පුළුවන් මං අහන්නේ රූපය. රූපය අතින් අල්ලන්න බෑ. රූපය අල්ලනකොට අහුවෙන්නේ සතර මහා භූත රූප අහුවෙන්නේ. ඒ පේන රූපය පුළුවන් ද දිවෙන් රස විඳින්න? රූපය රස විඳින්න බෑ දිවෙන්. ඒ පේන රූපය කණෙන් අහන්න පුළුවන්ද? වතුර බේසම වල තට්ටුවක් දාන වතුර බේසෙන් සද්දහන්න පුළුවන්. නමුත් රූපය සද්දහන්න බෑ. ඒ පේන රූපය අතර ස්පර්ශ කරන්න පුළුවන්ද? ස්පර්ශ කරන්න බෑ. මෙන්න මේ යථාර්ථයම තමයි අපි ඇසෙන් රූපයක් දකිනවා නම් ඒක වර්ණ රූපේ විතරයි හැටෙන්නේ. කනෙන් ශබ්දයක් අහනවා නම් ඒ හඬ විතරයි කනට එන්නේ. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා එක ඉන්ද්‍රියකින් ගන්න දේ අපි අනිත් ඉන්ද්‍රියට බඳිනවා. අන්නේ බැඳීම නිසා තමයි කෙලෙස් හටගන්නේ. ඒ බැඳීම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. අන්නේකින් දුරු වෙනව ටිකෙන් ටික අපි මෙන්න මේ දර්ශනීය දෙමත් එක්ක. අපි මූලික වශයෙන් කියන්න බලාපොරොත්තු වෙච්ච කරුණු ටික කාලයට සාපේක්ෂව අපි මේ බොහෝ දුරට ප්‍රකාශ කළා. අද මේ සඳහන් කර කරුණු වලින් ප්‍රශ්න තියෙනවා නම් පුළුවන් තරම් අහන්න ප්‍රශ්න. ඇත්තෙම නාම රූප යටතේ දැන් මේ සත්‍ය විස්තර කරන ක්‍රමය ඇත්තෙම. දැන් මේ ඉන්න සත්‍යයක් විස්තර කරන විවිධ ක්‍රම තියෙනවා. එකක් තමයි කෙලින්ම සත්‍ය කියන පදේම විස්තර කරනවා. සමහර තැනක නාම රූප කියලා විස්තර කරනවා. සමහර තැනක නාම රූප විඥාන කියලා විස්තර කරනවා. තවත් සමහර තැනක ස්කන්ධ පංචකය කියලා විස්තර කරනවා. සමහර තැනක ආයතන 12 කියලා විස්තර කරනවා. සමහර තැනක ධාතු 18ක් කියලා විස්තර කරනවා. මේ එක එක ක්‍රම වලින් විස්තර කරන විදි මේ. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් ගත්තොත් අපි මෙහි කියන පොඩි හාමුදුරුවෝ කියලා. ගමේ පන්සලේ ගියාම කියන ලොකු හාමුදුරුවෝයි කියලා. ලොකු හාමුදුරුවෝ කියන පොඩි නම කියලා. අම්මා කියන මගේ අපේ හාමුදුරුවෝ කියලා. ඒ එක එක පැති වලින් බලන විදිය මේ. එතකොට සත්‍යය ගැන දැන් නාම රූප කියන එකෙන් විතරක් ගත්තොත් සම්පූර්ණ අධ්‍යක්ෂණය ටිකම නාම රූප තුනම ගොනු කරලා තියෙනවා. එතකොට නාමය කියන්නේ මානසික පැත්ත, රූපය කියන්නේ භෞතික පැත්ත. එතකොට ඒ තුල දැන් ජටා සූත්‍රය වගේ සූත්‍රවල තියෙනවා යත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති ආදී වශයෙන් යම් කිසි තැනක මේ නාමයේ රූපයේ දෙකෙන්ම හිත බැස ගැනීමෙන් නිරුද්ධ වුණා නම් ඒ තැනත්තාට මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියලා. තවත් තැනක තියෙනවා එතකොට නාම රූප කියන එක විතරක් ගත්තොත් එතන නාමය කියන එකට වේදනා සංඥා සංඛාර විඥාන කියන හතර මෙතන තියෙනවා. රූපය කියන එකට රූපස්කන්ධය විතරයි. හැබැයි තවත් තැනක පටිච්චසමුප්පාදේ විස්තර කරනකොට සත්‍යයේ පැවැත්ම දක්වනකොට අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං කියනවා. එතන කියන්නේ අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නවා. ඒ සංස්කාර නිසා විඥානය ප්‍රතිසන්දි විඥානය මව කුසට බැස ගන්නවා. ඒ බැසගත්තු විඤ්ඤාණයට අනුරූපව අනිච්චයිතිකයි සංඥාටිකයි ඊළඟට රූපටිකයි වර්ධනය වෙනවා කියලා. විඤ්ඤාණය බැස ගන්නවා කියන එක ප්‍රතික්ෂේප කළා නැහැ. සාදි භික්ෂුවට කියන්නේ විඤ්ඤාණය දිගින් දිගටම යනවා කියන එක ප්‍රතික්ෂේප කරා. විඤ්ඤාණං මාතු කොත්තිස් කුච්චිස්මින් ඔක්කමති කියන එක බුදුදහමෙන් බැහැර කරන්නේ නැහැ. විඤ්ඤාණය මෞකසුතුරට බැස ගන්නවා. බැස ගැනීමයි යෑමයි කියන්නේ දෙකක්. එතකොට යනවනම් යමකෙස් දෙයකට යම්කිසි කාලයක් අවකාශයක් යනවා. නමුත් මෙතන මේ මොහොතේ මගේ සිත මෙතනින් විඥානයේ නිරුද්ධුණානම් චුතිුණානම් ඇතැමිට සැතපොන් මිලියන ගාණක් ඈත තියෙන තැනක ගිහිල්ලා ෂණිකව ඊට අනුරූපව කර්ම තියෙන ස්වභාවයක බැස ගන්න. ඇත්තෙන්ම දැන් මෙතෙන්දි වෙන්නේ එකක් නෙවෙයි, හේතු ගාණක එකතුවක්. විඥානය කිව්වට විඥානය තනියම නෑ ඇත්තෙන්ම. දැන් මේ ටික මනසින් බෙදුවට විඥානේ තනියම හැසිරෙන්නේ නැහැ ඇත්තෙන්ම. ලෝකේ තියෙනවා සත්‍යයන් ඉන්න ආකාර. ඒකෝකාර බව තියෙනවා, ඒ වගේම චතුෝකාර බව තියෙනවා, පංචෝකාර බව තියෙනවා. ඒකෝකාර කියන්නේ ස්කන්ධ එකක් විතරක් තියෙන ආත්ම භාවයන් තියෙනවා. අසංඛ්‍ය සත්‍ය වගේ. රූපස්කන්ධය විතරයි. චතුෝකාර බව තියෙනවා. ස්කන්ධ හතරයි. වේදනා සංඥා සංඛාර විඥාන අරූපාච බ්‍රහ්ම ලෝක. පංචෝකාර බව තියෙනවා. මනුස්ස ලෝකය, දිව්‍ය ලෝකය, බ්‍රහ්ම ලෝක. එතකොට මේ අපි කතා කරන්නේ පංචස්කන්ධයම තියෙන පංචෝකාර බව ගැන අපි මේ කතා කරන්නේ. පංචෝකාර බව මට්ටමේදී කතා කරනකොට විඥානය තනියම හැසිරෙන්නේ නැහැ. විඥානයේ චිත්ත චෛතසික දෙක එකටයි යන්නේ. එතකොට මේ දෙක විතරකුත් නෙවෙයි, රූපස්කන්ධය රූප කලාප විදියට සහ විශේෂයෙන් මනෝ පරියාපන රූප විදියට මේ ටික පහන එකටයි යන්නේ. නමුත් මේ සම්බන්ධය කියන්න ඕන නිසා මෙහෙම විග්‍රහයක් තියෙනවා. අවිද්‍යා පච්චා සංඛාර, අවිද්‍යාව නිසා සංස්කාර චේතන හට ගන්නවා. ඒ චේතනා තියෙනකොට විඥානය සක්‍රිය වෙනවා. ඒ විඥානය මෙතනින් නිරුද්ධ වෙනවත් එක්කම නාම රූප වල බැස ගන්නවා. මේ ආදි වශයෙන් කතාවක් යනවා. ගියාට මේව භෞතික ලෝකයේදී වෙනස් කරන්න බෑ. ඇත්තෙන්ම වැදගත් කාරණයක්. දැන් මෙතෙන්දී තියෙන කාරණා ටිකක් තියෙනවා. සුද්දාස්තක ගත්තත් ස්කන්ධ පංචකේ ගත්තත් එක දිගටම පත් වෙන කත්වයක් නැහැ. දිගින් දිගටම මේ විස්තරව නැහැ. දැන් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පහම මේ. රූප කියන්නේ නිකාංස ධර්ම ආභූත රූප නෙවෙයි, රූප 28ම. 28 රූපම 28 රූප සිත සංඥා සංඛාර විඥාන මේ ඔක්කොම එක දිගටම තියෙන සත්‍යයක් නෙවෙයි. ඒවත් බාහිර ලෝකයේ තියෙන ස්වභාවයක් පේනවා. බාහිර ලෝකයේ සජීවී වෙන්නේ අපේ ජීවිත අත්දැකීමත් එක්ක. දැන් මේ තැන තියෙනවා කියලා කියන්නේ මම මේක සංඥානනය කරගත්තොත්. මගේ සංඥානනය නැත්නම් මේක අතීතව වර්තමානව අනාගතව මගේ ලෝකෙ මේක නැහැ. ඒකට මට කතා කරන්න දෙයක් නැහැ. මේව සජීවී වෙන්නේ මගේ විඥාණයට ප්‍රතිබද්ධව. එතකොට මේ මොහොතේදී මේව කලින් තිබිලා මෙතෙන්ට ආව නෙවෙයි. මේ මොහොතේ ඔක්කොම ටිකේ එකතුවෙන් මේ අත්දැකීම ලැබුණා. සතර මහා භූත රූප උපයෝගී කරගෙන හරි නැත්නම් සුද්දාස්තක උපයෝගී කරගෙන හරි කුමන හෝ දෙයකින් මේ ඇති වෙන්නේ මේ මොහොතට විශේෂයෙන් සඳහන් කරන කාරණය තමයි අහොත්වා සම්බුතං හොත්වා නබවිස්සති කියන කාරණය. මේක තමයි මට නම් මන්නා පේන හැටියට මුළු ත්‍රිපිටක බුදුදහමම තියෙන වැදගත්ම පාඩිය විදිහට මම දකින්නේ. මේකෙන් කියන්නේ මේ කිසිම දෙයක් දිගින් දිගටම මෙතෙන් දන් සංතතියක් විදිහට ආව නෙවෙයි, මේ හේතු වල සම්බන්ධයක් තියෙනවා. මේ හැම මොහොතෙම මේ කරුණු එකතුවෙන් හට ගන්නව නිරුද්ධ වෙනවා. ඒක සුද්දාස්තක ටික විඥානයේත් එක සම්බන්ධ වෙලා වෙන්න පුළුවන්. ඒක ස්කන්ධ පංචයක් වෙන විදිහට පුළුවන්. ඒක නාම රූප විදිහට වෙන්න පුළුවන්. ඒක නාම රූප විඥාන විදිහට වෙන්න පුළුවන්. ආයතන විදිහට වෙන්න පුළුවන්. තවත් ආකාරයක කොටස් 10ක් තියෙනවා. දැන් ඇසෙන් රූපයක් පේනකොට කොටස් 10ක් වේගෙන් යනවා. ඇස රූපය, චක්කු විඥානය, චක්කු සංපස්සය, චක්කු සංපස්සදා වේදනා, රූප සංඥා, රූප සෘෂ්ණා, රූප සංචේතනා, රූප විතක්ක, රූප විචාරෝම ශනිකව 10ක් යනවා. ආයි පෙර පසු නොවියන්නේ. අවිද්‍යා පාදවකනම් රූපය බැලුවේ මග නැවතින්නේ නැහැ. ඒ අවිද්‍යාවේ ප්‍රමාණයට රූපය තුල හිත බැසගත්තා. ඒ බැසගත්තු ප්‍රමාණයට දායාද දේවුත් ලැබෙනවා. මොනවා දායාද? ජරා, ව්‍යාධි, මරණ. ඒක නිදහස් වෙන්න බෑ. ඒක තමන්ගේ අවිද්‍යාවේ ප්‍රමාණයට රූපයේ බාහිර දුවෙක්, පුතෙක්, නොවන මහත්ය ගෙදර කියලා බාහිර රූපයක් තියෙයි කියලා බාහිර බැසගත්ත නම් තමන් කොච්චර ධනවත්, කොච්චර උගත් කෙනෙක් වුණත් තමන් ජාති ජරා වලින් නිදහස් වෙන්නේ සුද්දාස්තක විතරක් නෙවෙයි. සුද්දාස්තක සංජීවී වෙන්නේ මනසක් තියෙන තැනක, ස්කන්ධ පංචකයක් තියෙන තැනක. එහෙම නැත්නම් සුද්දාස්තක සංජීවී වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි. ඒ සුද්දාස්තක කියලා ගත්තත් සාමාන්‍ය භූත රූප සාමාන්‍ය ලෝකේ සම්මුති ලෝකේ තියෙනවා කියලා අපි කියනවා. ඒක හරි සම්මුති ලෝකේ. නමුත් පරමාර්ථ සත්‍යට එනකොට මේ සියල්ලක්ම සජීවී වෙන්නේ මේ මොහොතට. එතෙන්ට ඇත්තෙම බුදුදහම විස්තර කළා නැහැ. ඒකයි. බුදුහාමුදුරුවත් ඒක විස්තර කරන්න ගිහිල්ලා නැහැ. අපි ගහක් බලලා මේ ගහ මුලින්ම ඇති උනේ කොහොමද? සතෙක් බලලා මේ සතාගේ මුල කොතනද? ඒ අපිට කවදාවත් දැක ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපිට නෙවෙයි සරුවත් හාමුදුරන්ටවත්. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඇත්තෙම දකින්නේ නැති බුදුහාමුදුරන් කෙනෙකුගේ ඥාණයට ඒව පහළුනේ නැහැ කියලා කියන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒව අපි සොයන්නේම හරියට සැතකින් පහර ලද්දපු කෙනෙක් ඒ සැත විදපු කෙනා හොය ගන්නකම් ඒක අයින් කරන්නේ නැහැ කියලා කියන වගේ වැඩක් කියලා. අපේ ජීවිත කාලීතාවම කෙටි. ඒ වෙන කෙටි කාලයක් තුල මේ වගේ දයක් හොයන්නේ යෑම ඉතාම දුෂ්කර දෙයක්. අපි විශ්වය ගත්තත් එහෙමයි. මේ අචින්තනීය ධර්ම විශ්වය ගත්තත් අපි ඉන්නේ එකම ප්ලැනට් එක ගත්තත් අපි ඉන්නේ එකම ගැලැක්සිය මිල්කි වේ එක ගත්තත් මේ අපි ඉන්නේ එකම ගැලැක්සිය එක කොනකින් නම් අනිත් කොනට යන ගත වෙන කාලය දන්නවද? ආලෝක වර්ෂ ලක්ෂය. අපි ඉන්නේ එකම මිල්කි වේ එකේ එක කොනේ ඉඳන් අනිත් කෙනට එක තප්පරයකට සැතපුන් 185,000ක වේගින් ගියත් කිසිදාක ද්‍රව්‍යයක් කවන්න බෑ, ශූන්‍ය වෙනවා. මේ එකම සෞරග්‍රහ එකම ගැලැක්සියවත් අපට කෙලවරක් කරන්න බෑ. එවැනි ග්‍රහලෝ, එවැනි ගැලැක්සීස් 100ක්ද, 1000ක්ද, මිලියනයක්ද, ට්‍රිලියනයක්ද, ඊටත් වැඩි මේ විශ්වය. දැන් ලෝකයේ මල්ටි යුනිවර්සස් වලට යනවා. ස්ටීවන් හොකින් ගණ්‍ය අය අධ්‍යයනය කරන ග්‍රහලෝක ගැන. ඒ එන්නේ උපකරණ සියුම් කිරීම විතරයි කරන්නේ, වෙන කරන්නේ දෙයක් නැහැ. ඉතින් එවැනි ලෝකයක අපි මේ ඉන්නේ හිතගෙනත් එහෙමයි. හිත අචින්තනීය ධමයක්. හිත කියන එක චිත්තවිෂය, කර්මවිෂය, සත්ත්වවිෂය, ලෝකවිෂය. මේවා බුද්ධවිෂය. මේවා අචින්තනීය ධර්ම. මේවා හිතලා කෙලවරටපත් කරන්න බෑ. අපිට තියෙන්නේ මේ ලැබෙච්ච මොහොතෙන් උපරිම කාලයෙන් ප්‍රයෝජන ගන්න එකයි. ඒවා බුදුහාඳුරෝ දන්නේ නැති නිසා බැහැර කළා නෙවෙයි. ඒවා නිෂ්ඵල ව්‍යායාම හැටියට බුදුදහමෙන් බැහැර කරනවා. හොඳයි, තවත් ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන්. ඉතින් මේ ඇගේ අදහසුත් කියන්න. මේ මෙතෙක් අහපු දේවල් ගැන මොන හරි අදහසක් තියෙනවා නම්, හේමක් තියෙනවා නම් ඒකත් කියන්න අවස්ථාව සලසලා දෙනවා. ඉතින් බොහොමත්ම පිං. හා නෑ, ඒක අහෝසි කර්මයක් නෙවෙයි. ඇත්තෙන් පොඩි හඳුර. එතෙන්දි වෙන්නේ ඒක යටපත් වීම. ඒ කර්මෙ නැතුණා නෙවෙයි. හරියට අහසෙහි ඉර තියෙනකොට නෑනේ අපට තාරකා පේන්නේ. නමුත් රාත්‍රියේ ඒ තරකම පේනවා අපටනේ. හිරේවැලිය අඩු වෙනකොට. අන්නේ වගේ තමයි අපි කරන කර්ම යටපත් වෙලා තියෙන මේවා. අර ප්‍රබල කුසල කර්ම නිසා ප්‍රබල කුසල කර්මෙන් සූර්යාලෝකයෙන් අරව යටපත් වෙලා තියෙනවා. නැතුණා නෙවෙයි. සූර්යා නැමැති අපේ ප්‍රබල කර්ම යටපත් වෙනකොටම හඳ පායනකොටම ග්‍රහ තාරකා පේන ගන්න. එතකොට තමයි අපට සුළු කර්ම විපාක දෙන්නේ. ඒ නිසා ඉතින් දෙවෙනි අහෝසි කර්මයක් නෙවෙයි. ඒව යටපත් වීම යටපත් වුණා කියලා නැතුණා නෙවෙයි. නිවන් දකින තුරාවත් නිවන් දැකට පස්සෙත් පිරුණු පණතෙක් උනත් ඕනම මොහතක අපරාපරිය කර්ම හැටියට විපාක දෙන්න පුළුවන්. එහෙනම් හොඳයි, බොහොම පිං. බොහෝ වෙලාවක් මේ සඳහා සම්බන්ධුනට ශිෂ්‍ය වික්ෂුන් වහන්සේලා වැනි ඔබ වහන්සේලටත් අපි බොහොම පිං දෙනවා. ඉතින් ඔබ වහන්සේලා ලොකු කාර්යභාරයක් අපේ ශාසනයෙන් කරන් තියෙනවා. විශේෂයෙන් වර්තමානයේ බොහෝ දෙනෙක් බුදුදහමට ලෝක මට්ටමින් නැඹුරු වෙන කාලයක්, විශේෂයෙන් භාවනා පැත්තට ඇතැම් විට අපි දකිනවා උපතින් බෞද්ධයට වඩා උපතින් අබෞද්ධය බුදුදහමේ තියෙන ඉතාම ගැඹුරු කාරණා ස්පර්ශ කරනවා. අපට තියෙන ලොකුම ආශනාව අපි උපතින් බෞද්ධ නිසා, ඇතැම් විට භික්ෂුන් වහන්සේලා නිසා අපට ලොකු ආඩම්බරයක් තියෙනවා අපි ඔබ දන්නවනේ කියලා. නමුත් ඇත්තටම ගැඹුරට යනකොට අපට තේරෙනවා අපි මොනවද දන්නේ කියලා. ඒකෙන් හිණ මනයක් ඇති කර ගන්න ඕනේ. නමුත් අපි උනන්දුවක් ඇති කර අපේ නොනවතින කුතුහලයක් ඇති කර ගන්න ඕන ධර්මයේ ගැඹුරු කාරණාවට කියන්න. විශේෂයෙන්ම වර්තමානයේ අභිධර්මය කියලා. මේක විශේෂ කාරණයක්. මේක විශේෂ කාරණයක්. වර්තමානයේ අපි අභිධර්මය කියලා ඉගෙන ගන්නේ මොනවද? අපි අභිධර්මය කියලා වර්තමානයේ ඉගෙන ගන්නේ පශ්චාත් කාලෙන් ලියපු අභිධර්ම සංග්‍රහයක ලියපු පරිවාර ග්‍රන්ථවල කොටස් ටික අපි ඉගෙන ගන්නවා. නමුත් රූප කලාපයක් ශ්‍රේණික තත්පරයක කෝටි වාරයක් වෙනස් වෙනවා කියලා බැලුවත් අපි ඒ බලන්නේ බාහිර රූපයක විදර්ශනාවට යන්නේ. අපි ධර්ම ඉගෙන ගන්න ඕන නම් අඩුම ගානේ සප්ත ප්‍රකරණ වල ධම්ම සංගණීය විභංගයේ දෙකවත් ඉගෙන ගන්න. අභිධර්ම සංග්‍රහයෙන් විතරක් අභිධර්මයේ ඉගෙන ගන්න සූදානම් වෙන්න එපා. අභිධර්ම කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕන නම් අභිධර්ම පිටකය කියවන්න. සප්ත ප්‍රකරණයේ කියවන්න. ඒ දෙකෙනුත් ප්‍රධාන වෙච්ච ධම්ම සංගණී විභංග කියන ග්‍රන්ථ දෙක කියවන්න උත්සාහ කරන්න. එතකොට තමයි සැබෑ අභිධර්මයේ ප්‍රකට වෙන්නේ. එතකොට තමයි වර්තමානයේ අභිධර්මයට කරන බොහෝ දෙනෙක් කරන අභියෝග වලින්, දෝෂාරෝපණ වලින් අපට නිදහස් වෙන්න පුළුවන් කමක් තියෙනවා. අද බොහෝ විට පශ්චාත්කාලීන ග්‍රන්ථ වලදී පොඩි පොඩි කැලේ අල්ලගෙන ඒව තමයි විවේචනය කරන්න බොහෝ දෙනා. නමුත් ඒව පළදහමට එනකොට පළදහමේ ආස්වාදින් වෙනස් විදිහකට දක්වලා තියෙනවා. එකම උදාහරණයක් බලන්න. චක්කුන් අනිච්චං කියන එක. චක්කුන් අනිච්චං කියන එක ඔබ අහසල අහලා තියෙනවා. මොකද චක්කුන් අනිච්චං කියලා කියන්නේ? චක්කුන් අනිච්චං කියලා කිව්ව ගම අපිට හිතෙන්නේ අසනිත්‍ය කියන්නේ මේ ඇස කැඩෙනවා, බිඳෙනවා, නොපෙනී යනවා, වයස යනවා, කවදා හරි මැරිලා පිටුවට පස්සේ දුවිල යනවා කියලා නේ. ඕක නෙනේ. නමුත් මේක දැක්කම චක්කුන් අනිච්චං කියලා බුදුහාම කියන උත්සාහ කළේ. චක්කුන් අනිච්චං කියලා කියන්නේ මේ මොහොතේ ලබන ඇස උපයෝගී කරගෙන මේ රූපය පිළිබඳ ලබන අත්දැකීමට චක්කුන් අනිච්චං කියලා කියන්නේ. ඒක කලින් තිමිච්ච දෙයක් නෙවෙයි. ඒ මොහොතේ හටගෙන හේතු නිසා හටගෙන එතනම නිරුද්ධ වෙන මානසික ස්වභාවයක් තමයි මේ අනිච්චං කියලා කියන්නේ. ඒතර මෙන්න මේ වගේ පැහැදිලි විග්‍රහ මේ පිළිබඳව එන්නේ අපි ධර්ම පිටකයක් එක්ක. එහෙම නැතුව අපට සැබෑ දර්ශනයක් කරා යන්න බැරි වෙනවා. ඒ නිසා ඔබහන්සේට අද මේක බැරි වෙන්න පුළුවන්. නමුත් කවදා හරි දවසක ජීවිතේ මේ අධ්‍යයන කරා යන්න උනන්දුවක් අද ඇති කරගන්න. අපට බුදුදහමත් එක්ක ලෝකෙට යනකොට ලොකු දෙයක් කරන්න පුළුවන් භාෂා ඥානයත් එක්ක. ලෝකෙට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, සමහර අය විදේශ රටවල අය සිංහලෙන් බණ කියනකොට ඇවිල්ලා සිංහල නොතේරෙන අය ඇවිල්ලා අහගෙන ඉන්නවා. ඇයි අහගෙන ඉන්නේ? එයා කියනවා බණ අහන අය ළඟ ඉන්නකොට ලොකු එනර්ජි එකක්, ශක්තියක් එනවා. අන්නේ ශක්තිය ගන්න කියලා අහගෙන ඉන්නවා. එතන ඇවිල්ලා ඉන්න කට්ටියත් එක්ක. සමහර අය බෝධි ළඟ ඇවිල්ලා වාඩි වෙලා භාවනා කරනවා කියන බෝධින් වහන්සේ ළඟ ඉනකොට මේක ලොකු ශක්තියක් තියෙනවා කියලා. මේ වගේ බොහෝ දෙනෙක් අද ධර්ම වෙත විශේෂයෙන් නැඹුරු වෙන කාලයක් තියෙන වගේ, විශේෂයෙන් මනෝවෛද්‍ය විශේෂඥවරු මානසික ආතතියට ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට ප්‍රධාන වශයෙන් ප්‍රකාශ කරන ට්‍රීට්මන්ට් ප්‍රතිකාර දෙකක් තියෙනවා. එකක් තමයි මෛත්‍රී භාවනාව, අනිත් එක සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක, සිත වර්තමාන මොහොතේ තියාගන්න එක. නමුත් බුදුදහම මීටත් වඩා ගැඹුරු මේ බලස්සනට ශෝක පරිද්දවන සම්පතික්ක මාය කියලා සතිපට්ඨානය ගැන මුලින්ම බුදුහාම දේශනා කළ තැන මේට කාලයකට කලින්. ඒ නිසා අපි පුළුවන් තැනින් පටන් ගන්න. පුළුවන් තරම් සමන්ගේ දෑතින් දන් දෙන්න, සිල්වත් වෙන්න. මෛත්‍රී භාවනා විනාඩි 5කින් 5කින් හරි දිනපතා කරන්න. විදර්ශනාවෙන් නොනින් බලන්න. වැඩිහිටියන් ඉන්නවනම් සලකන්න, වැඩිහිටි හාමුදුරන්ට, අම්මට තාත්තට හොඳට සලකන්න. ඒව කරන්න කරන්න තමන්ගේ වාකඩ සාර්ථක වෙනවා. වා දින වෙනවා තමන්. තමන්ට උදව් කරන විශාල පිරිසක් හමු වෙනවා. මිනිසුන් අතර විතරක් නෙවෙයි. අමනුෂ්‍යයන් සමහර දෙවියන් අතර උනා තමන්ට උදව් කරන විශාල පිරිසක් එක්ක සකස් වෙනවා, හැදෙනවා. තමන්ට ලොකු ආර්ථිකාවක් රැකවරණයක් ඒත් එක්ක ලැබෙනවා. ඒක හැබැයි දවසකින් දෙකකින් බෑ. අකණ්ඩව එක දිගටම මේ දහම ඔස්සේ ඉන්න. තමන් ධර්මය ගැන පරිපූර්ණ විශ්වාසයෙන් ගෞරවයෙන් ඉන්නකොට ඒ ශ්‍රද්ධාව නිසාම එනර්ජි එක වීරිය වැඩි වෙනවා. ඒ වීරිය වැඩි වෙනකොට සතිපට්ඨානයේ තුල හිත පිහිටනවා. ඒ සතිපට්ඨානයේ තුල සිට පිහිටීමත් එක්ක හිත සමාධිමත් වෙනවා. ඒ සමාධිමත් වෙච්ච සිතින් ප්‍රඥාවෙන් අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණය බලනවා. ඒ ත්‍රිලක්ෂණයෙන් බලන මොහොතක අපි මොහතෙන් එනම වැඩි කර ගන්නව නම් ඒ බලන මොහොතක් තුලදී අපි අනිත්‍ය හරියට තේරුම් අරගෙන වඩල පුහුණු කළා. ඒ අනිත්‍ය දකිමින් ඉන්න මොහොතක දැන් සිතට සිතුවිලක් එනකොටම දකින්න මොහොතක අපි කියමු රුවන්වැලිසෑ ළඟට ගියා කියලා. රුවන්වැලිසෑ ළඟ හිත බැස නොගෙන මේ රුවන්වැලිසෑ දැක්කී අතීත මනෝවිඥාණයට ධර්මාලම්බනයක් විදිහට මේ ආපු දැන් වර්තමානයේ මනෝවිඥාණයට මේ ධර්මාලම්බනයක් විදිහට ආපු කාරණේ කියලා වර්තමානයේ අනිත්‍ය දකින්න හුරුනොතින් ඇත්තෙන් මරණසන මොහොතේ අපේක වෙන්නේ. මරණසන මොහොතේ පංචේන්ද්‍රියයන්ගෙන් ගන්න අරමුණු නිරුද්ධ වෙනවා. මනින්ද්‍රියෙන් අරමුණු ගන්නේ ඒ ගන්න මොහොතේ අපිට නිර්මාණය වෙන එක ඇත්ත කියලා. හැබැයි ඒ සිතුවිලි එන මොහොතේ අපි දක්ෂිනෝතින් මේක සිතුවිල්ල, මේක වර්තමාන මොහොතේ හටගත්තු දෙයක් කියලා හරියට ප්‍රඥායි පිළිගත්ම ගත වෙන්නේ. මේක මරණසන්න මොහොතේ විතරක් කරන්න පුළුවන් දෙන්නේ. දිගටම පුහුණු කරගල තිමෙලා මරණසන්න මොහොතෙත් මේ හිත බැසගත්තොත් මේ විදිහට මොකද වෙන්නේ? ඒ තැනැත්තාගේ මරණයයි, රහත් භාවයයි, පිරිනම් පෑමයි කියන මේ තුනම එක වෙලට සිදුවෙන සම සීසී පුද්දලේ බඩපත් වෙන. හොඳයි, අපි බොහෝ කරුණු සාකච්ඡා කළා. කාලය අපට අවසානයි. බොහොමත්ම පින් හැම දිනාටම තව තවත් හොඳට ඉගෙනගෙන අධ්‍යාපන ක්ෂේත්‍රයටත්, ශාසනයටත්, ලෝකයටත් සේවයක් කරන ඔබ හැම දිනාටම ශක්තිය ධෛර්ය ලැබේවා. ඔබට අනුශාසනා කරන අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා, මේ ගුරු පියවරු ඇතුළු අපි මේ හැම දිනාටම ඒ ශක්තිය තව තවත් වර්ධනය වේවා කියලා අපි මෙත් සිතින් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.